සාදු සාදු සාදු සංසාර සාරෝග විනීත නිසම් සන්නීත සාතං සුචිසාර දේසම් සන්දීර කං සොන්න තනුපලාසම් සංලාපදේසි පනමේ විසාසම් සංසාභිගං කේවලමෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහසම් සංහාර ධම්මං පනමේ සදාස සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදන්සිං හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංඝං පනමේ රසාසම් සසර සැඩසායුර නවතා නිවන් වැඩ පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැතතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳෙනෙම් බැටින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතාං අනුපුම්බං පරිචිතා යතා බුන්දේන දේසිතාං සෝයිමං ලෝකන් පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද මුදුවක් වන් පොහෝ දිනයේ නිමිත්තෙන් ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදානයටයි පින්නතුන් මේ සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා හැටියට අද අප කරුණ කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි උපාදාන ස්කන්ධ පංචකය ගැන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්කන්ධ පංචකය තේරුම් ගන්නට හේතු වන විදිහේ භාවනාවක් අනුපිළිවෙලින් විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා ආනාපාන සති භාවනාව. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ඒ හැසිරෙන්නට අපට මේ ලැබිච්ච අවස්ථාව පින්තුනි ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒහි දුර්ලභත්වය ගැන ඒ වටිනාකම ගැන අපි නිතර නිතරම හිතන්නට ඕන පින්නතුනි. ධර්මයේ සඳහන් වෙනවා සමහර සත්වයන් ඉන්නවා අපායේ දුක් විඳින සත්වයන් ඉන්නවා අවීචියේ නිරයේ දුක් විඳින සත්වයන් ගැන සඳහන් කරනවා. සමහර නිරයේ දුක් විඳින සත්වයන් කෑ ගහලා කියනවලු අනේ මට එක දවසක් දෙන්න මනුස්ස ලෝකෙට යන්න ඒ එක දවසේදී මම මේ සියලුම කලාව අකුසල් ටික දුර වෙන විදිහේ මම බලවත් කුසලයක් එක දවසෙන් කරගන්නවා කියලා. පින්නතුනේ සමහර ආත්ම බහාල ඉපදෙන සත්‍යයන්ගේ ලක්ෂණය තමයි ඒ සත්‍යයන්ට තේනවා ඒ ඉපදිච්ච ස්වභාවය පිළිබඳව ඉපදෙන්න හේතු වෙච්ච කර්මය ගැන සමහර සත්‍යයන්ට පේනවා. දෙවියන්ට එහෙම පේනවා. බ්‍රහ්මයන් එහෙම දකිනවා. ඒ වගේම නිරයේහි දුක් විඳින සත්‍යයන්ුත් ඒ කර්ම දකිනවා. අවස්නාවට මනුස්ස ලෝකේ නැහොත් ඒක ලැබෙලා නැහැ. අපට ඒක ලැබෙන්න නම් එක්කෝ කල්යාණ මිත්‍රයෙක් මතක් කරලා දෙන්නට ඕන නැත්නම් අපේම ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා දුගතිගාමී තැනක ඉන්නවා කියලා පැහැදිලි විස්තරයක් අපට දැනගන්න ලැබෙන්න ඕනේ. හැමුණොත් තමයි අපට යම්කිසි ඡායාවක් හරි ලැබෙන්නේ. නමුත් වෙනදෙනි අපි ධර්මයේ තුලින් අපි තේරුම් ගන්නට ඕන අපි මේ ලැබපු අවස්ථාව ගැන. බලව තපුසල් කර්ම කළා නිරයෙහි දුක් විඳින සත්‍යයන් ඒ කර්ම විඳින කම්ම ඒ කර්ම ගෙවිලි ඉවර වෙන කම්ම ඒ සත්‍යයන් බොහෝ දිගු කලක් දුක් විඳිනවා. දුක් විඳලා කැම්මිට ඒ නිරයෙන් නික්මෙල එකපාර මනස ලෝකේ එන්නේ නැහැ. ඊටාම සුළු පිරිසක් තමයි ඒ කර්ම ගෙවුණු ගමම නැවත මනස ලෝකෙට එන්නේ. බොහෝ සත්‍යයන් ටිකෙන් ටික තමයි ආයි සතර පහෙන් උඩට එන්නේ. නිරෙහි දුක් විඳින සත්‍යයන් ඒ නිරෙන් නික්මල තැඹිට දැන් අපට පේන සත්ව සිව් පා වගේ කාලයක් ඉපදෙනවා. එතකොට මෙන්න මේ තිරිසන් ආත්ම භාවයට එන මේ සත්‍යයන් කාලයක් ඒ තිරිසන් ලෝකෙ ගත කරනවා. ඇතැම්මිට නිරේ තරම් දුකක් තිරිසන් ලෝකෙ නොවින්දත් සමහර විට පින්නතුනේ නිරයට වඩා කාලයක් තිරිසන් ලෝකෙ සමහරව ඉන්නවා. ඇයි ඒකට හේතුව? නිරෙහි දුක් විඳිනකොට බලවත් දුකක් වින්දත් නැවත අකුසල කරගෙන ගතිය අඩුයි. නමුත් මේ සතුන් වෙලා ඉපදෙන අහිංසක සත්‍යයන් පිනතුනේ ඒ සත්‍යයන්ගේ ජීවිත ගත කරන්නේම තවත් අකුසලයක් කරගෙන. ඒ නිසා බොහෝ කලක් තිරිසන් ලෝකේ සත්‍යයන් ගත කරනවා. ඇතැම් විට එහෙමත් ගත කළා ඉතාම දිගු කලකට පස්සේ තමයි එතනින් ඉක්මලා ඇතැම් විට ප්‍රේත ලෝකෙට එන්නේ. ඒ ප්‍රේත ලෝකෙත් කාලයක් ගත කරාට පස්සේ තමයි ඇතැම් විට මනුස්ස ලෝකෙට එන්නේ. මනුස්ස ලෝකයට ආවත් එක විටම මේ පහසුකම් ටික ලැබෙන්නේ නැහැ. ඇතැම් විට බොහෝ දිගු කලක් දුප්පත් තැන්වල ඉපදෙන්නේ. ආබාධ සහිත විපදෙන්නේ. තාම ප්‍රත්‍යන්ත දේශවල ඉපදෙන්නේ. ඇතැම් විට යුද්ධය, සාගතය, ඒ වගේම නියඟය, මේ වගේ පරිසර සාධක, අභාග්‍ය සම්පන්න සාධක සහිත තැන්වල තමයි ඉපදෙන්නේ. අපිත් පින්නතුනේ මේ වගේ ගත කරපු අය. ඇතැම් විට අපි ආත්ම භාසිය ගණන් ඒ වගේ ඉතාම දුෂ්කර තැන්වල අපි ඉපදෙන්නේ නැති. දැන් බලන්න මානුෂ ලෝකෙම ගත්තානේ. දැන් අපි මේ ලංකාවේ ඉපදින්න කාලේ කොයිතරම් කරදරවලට අපි මුහුණ පෑවදනේ. මේ යුද්ධ, කලකෝලාහල, ත්‍රස්තවාදී විපත්. ඇතැම් විට සමහර කාලවල මිනිස්සු ගෙවලන හුඟා බයෙන් හිටිය කාලවල හිටියා. දරුවෝ ඇතැම් විට රැයට කැලවල්වල ඉන්නේ, කඳුවල ඉන්නේ, ගස් උඩ ඉන්නේ. එහෙම කාල ගත කළා අපි ආව පින්නතුනිය. මේ ආත්මය විතරක් නෙමෙයි අපි සංසාරත් තේම හුඟා කාල ගත කළා අපු අය. ඇතැම් විට අපි උපතින්ම හුඟා දුක්පත් වෙනවා. ඇතැම් විට මුළු ජීවිත කාලයම මහන්සි වෙන්නේ කීයක් හරි හම්බ කරගන්න. ඇතැම් විට ගියක් හදලා ඉවර වෙනකොට ජීවිත කාලය ඉවරයි ඔක්කොම. ගේ ණයට ගෙවල ඉවරනකොට ජීවිතයත් ගෙවල ඉවරයි. පින්නතුනි මෙහෙම ජීවිතත් අපි හුඟා කාල ගත කළා තියෙනවා. සමහර ආත්ම භාවල අපි ලෙඩ වෙලා මුළු ජීවිත කාලෙම ලෙඩ දුක් වලින් පීඩාගෙන ඉඳලා තියෙනවා. සමහර විට අපේ ළඟම ඥාතින් අපේ දරුවන් අපේ අම්මලා තාත්තගේ ලෙඩ දුක් වෙනුවෙන් අපි මුළු ජීවිතේම කැප කළා තියෙනවා. ඒ කාරණා භාවයක් දෙකක් නෙවෙයි. සසර බොහෝ කාලයක් එහෙම වුණා වෙන්නට පුළුවන්. ධර්මානුකූලව අපිට හිතන්නට පුළුවන්. ඇතැම් විට අපේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා අපේ දරුවෙක් හරි සහෝදර සහෝදරියෙක් හරි ස්වාමි භාර්යාවන් හරි මිය ගිහිල්ලා ඇතැම් විට මුළු ජීවිත කාලෙම ඒ පීඩාවෙන් අපි දුක් විඳලා ඉඳලා තියෙන සසර. මෙන්න මෙහෙම ටික ටික කාල ගත කළ තමයි ටිකෙන් ටික මේ පහසුකම් ටික අපට මේ ලැබුණේ අද. අපි මේ ඉන්න කාලේ නිකම්ම නෙවෙයි. අපි ආපු කාලේ තේරුම් ගත්තා මේ වගේ දුෂ්කරතාවට මුහුණ පෑවේ අපේ සසර අඩුපාඩුකම් නිසායි. ඒ නිසා වහක් දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕන කියලා අපි බුද්ධිය ඇති කරගෙන පින් කළා තියෙනවා. ඇතැම් විට දුක්පත් වුණත් අපි හිතලා තියෙනවා අනේ මං දුක්පත් වුණේ සසර පරිත්‍යාග සීලයෙන් අඩු නිසායි, මං කොහොම හරි දන් දීලා සසරේදී මේ භවභෝග සම්පත් පහසුවෙන් ලැබෙන විදිහට මම මේ ටික සම්පූර්ණ කරගන්න ඕන කියලා අපි සසර කටයුතු කරලා තියෙනවා, දන් දීලා තියෙනවා. ඒ නිසා තමයි පින්තුනේ මේ පහසුකම් ටික ලැබුණේ. ඇතැම් විට මේ පහසුකම් ටික සමාරාත්මව ලැබුවත් අපි උපතින්ම මන්දබුද්ධික වෙන්න තිබුණා. උපතින් ඇතැම් විට නොඑක් විදිහ අවාස සාගත සත්‍යයන්ගෙන් ඉපදුනා වෙන්න පුළුවන්. එහෙම ජීවිත අපි ගත කළා තියෙනවා. එහෙම ගත කළා පින්තුනේ තවත් කාලයක් ඇතැම් විට අපි හොඳට සියලුම පහසුකම් ලැබලා තියෙනවා. ඇතැම් විට ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවෙච්ච කාලවල තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ කාලවලත් ඇතැම් විට අපි ප්‍රාර්ථනා කරන්න ඇති යන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ තියෙන කාලයක අපට ඉපදෙන්න ලැබෙන්න, හොඳ පහසුකම් ලැබෙන්න. එහෙම ලැබුණොත් අපි වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ, ධර්මය ගැනමයි හිතන්නේ. මුළු ජීවිත කාලෙම ධර්ම වෙනුවෙන් කැප කරනවා කියලා අපි හිතන්නට ඇති. එහෙම ජීවිතයක් ලැබුණොත් අනේ කවුරුවත් බැන්නත් ගැහුවත් මම මොනවත් හිතන්නේ නැහැ, ධර්මයෙන්ම හැසිරෙන්නම තමයි මම ජීවිත ගත කරන්නේ කියලා අපි ප්‍රාර්ථනා කළ තමයි පින්නතුනේ අද මේ ජීවිතේ ලැබුවේ. නමුත් ලැබුවට පස්සේ යන අතීත ටික හුඟා අමතක වෙලා ඊට පස්සේ මොකද අඩුපාඩුකම් තමයි දැන් බලන්නේ. අර අතීතයේ ලැබිච්ච පින්නතුනි ඒ දුෂ්කරතා ටික පසු කරපු තත්ත්වයන් අපි බැලුවොත් පින්නතුනි අනාගතේ ජීවිතයට කිසිම ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් උපතින් හොඳට බුද්ධිය තියෙනවා නම්, උපතින් හොඳට කන් දෙකක් ඇහෙන කෙනෙක් නම්, ඒ තැනැත්තාගේ දෑත දෙපය නැති වුණත් උපතින්ම අත් දෙකයි පහ දෙකයි නැතුව ඉපදිලා ඒ අවුරුදු 100ක් එක තැන මලමුත්‍ර වගුරුවගෙන හිටියද, හැබැයි බුද්ධෝත්පාද කාලෙක ධර්මය අහන්නට ලැබෙන වටපිටාවක් සහිත පරිසරයක ඉපදිච්ච මේ තැනැත්තාගේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. එහෙනම් දිනුතුන අපේ ජීවිත කොච්චර වටිනවද? අපේ ජීවිත ඉතාම වටිනා ජීවිත. ඒ විතරක් නෙවෙයි පිනතුනි, වර්තමානයේ ඉපදිච්ච අය හැටියට පිනතුනි, බුදුරජාණන් වහන්සේ දැන් පිරිනමන පාලා අවුරුදු 2560ක් වෙනවා. මේ කාල පරාසය අතර පිනතුනි සමහර විට ඇතැම් විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයකට වඩා වර්තමානයේ ජීවත් වෙන අපේ පිනතුනි වාසනාවන්ත වෙන්නට පුළුවන්. ඇයි ඒකට හේතුව? මුළු ත්‍රිපිටකයම පින්නතුනේ තමන්ගේ අතේ තියෙන දුරකථනේ තියාගෙන යන්න පුළුවන්. මුළු ලෝකෙම හොඳම ධර්ම දේශනා ටික අහමින් Tamanට වාහනේ යන්න පුළුවන් කැමති තැනකට යන්න පුළුවන්. ඒ පහසුකම් ටිකක් පින්නතුන අපට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නවීන විද්‍යාව දිනු වෙලා පාරවල් හදලා පාලම් හදලා වාහන දිනු කරලා සියලුම පහසුකම් අපි වෙනුවෙන් අපි මේ ලෝකෙ එළිය දකිනකොට සහ දැක්කට පස්සේ ලෝකයේ දේවල් දිනු කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ සියල්ලක්ම ලැබෙච්ච අවස්ථාව පින්නතුනේ අපි නිකන් අතහැරියොත් ඒ අතහරින අභාග්‍ය නිසාම ඇතැම් විට මතු අපට ධර්මයෙන් නොලැබෙන්නටත් ඒකම හේතුවක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලැබෙච්ච අවස්ථාව කිසිසේත්ම මගහැරව ගන්නට එපා. විශේෂම කාරණයක් තමයි අපි ධර්මඥානය ලබන්න ලබන්න අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙන්නට ඕන. ඒ වෙනස එක කාරණයක් තමයි අපේ ධර්මයේ පිටත තියෙන්නේ අපි මේ පැත්තේ ඉන්නවා කියන කාරණේ නෙවෙයි. අපේ ජීවිතයට ධර්මය සම්බන්ධ කරගන්නට ඕන. ජීවත් වෙන හැම මොහොතෙම ධර්මයක් එක්ක ජීවත් වෙන උත්සාහ කරන්න ඕන. අපි කලිනු සඳහන් කළා තියෙනවා. ගිය පොයටත් මම හිතන්නේ ඒ කාරණේ මම කිව්වා. දැන් අපි හැතැම්ම 100ක් දුර යනවා නම් අපි හිතන්නේ වේගෙන් ඒ හැතැම්ම 100 දුර ගියොත් අපි හුඟක් සාර්ථකයි කියලා. ගෙදර වැඩටි කොක්කෝම ඉක්මනටම කරොත් අපි හිතනවා හරි කියලා. දවසකට ලොකු මුදලක් තියලා දවස නිමා කරන්න පුළුවන් නම් අපි හිතනවා අපි හුඟකේ දවස සාර්ථකයි කියලා. නමුත් වෙනතුනේ මේකෙන් සාර්ථකත්වය තීරණය වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? තමන් දවසක් ගත කරද්දී තමන් සතියක් මාසයක් ගත කරද්දී ලෝකේ ඉහිනම ධනයක් තමන්ට උපයන්න පුළුවන්. හැබැයි වෙනතුනේ ඒ උපයපු ධනය වියදම් කළත් ඒ ටික ඔක්කොම දුන්නත් ඒ ගියපු කාලය ආයෙ තමන්ට ගන්න බෑ. ඒ නිසා වටින්නේ ධනයට වඩා කාලය. ඒ නිසා කාලය අර්ථවත්ව ගත කරන මහන්සි ගන්නට ඕන. සාමාන්‍ය දේවල් අතර විතරක් නෙමෙයි පිනොතුනි. ඔබ පහනක් දල්වනව පුළුවන්. බෝධිය ළඟ පහනක් දල්වනව නම් පහන දල්වමින් ලෝකෙ අනිත් දේවල් හිතේ හිතේ ඉන්නව නෙවෙයි. ඒ පහන් 10ක් දල්වද්දී පුළුවන් නම් ඔබට හිතන්න නවරහදී බුදුගුණ මුලින් ඉඳන් අගට 3-4 වතාවක් ඒ පහන් ටික දල්වද්දී සිහි කරන්න පුළුවන් නම් තමයි තමන් එතෙන්දී සාර්ථක වෙන්නේ. මං පහන් 10ක් දැල්ලුවා, පහන් 108ක් දැල්ලුවා, පහන් 84,000ක් දැල්ලුවා කියලා ඒකත් තමන් සාර්ථක වුණා වෙන්නේ නැහැ. ඒක පිනක් තමයි. හැබැයි පින්නතුනේ අපි ඊට වඩා ගැඹුරින් බුද්ධිමත්ව බුදුදහමේ ඉහළම ඉලක්කයට යන්න විදියට පින්නතුනේ අපි අපේ චින්තනය සහ චර්යාව අපි සකසා ගන්නට ඕන. එනිසා පහනක් දල්වද්දී උනත් අරහන් සම්මා සම්බුදුවේ ගුණ ටික මුලින්ම අගට සිහි කරන්න මහන්සි වෙන්න. ඔබ දොරේ ඉඳන් පන්සලට දාන ගේන වෙන්න පුළුවන්. සමහර පින්නතුන් හුඟා දොරේ ඉඳලා දාන ගේනවා. ඒ දානේ අරන් එන අතරේදී පින්නතුන් ඔබට බණක් අහමින් එන්නට පුළුවන්. ඇතැමිට මෛත්‍රී භාවනාව වඩමින් එන්න පුළුවන්. සංඝගුණ භාවනාව වඩමින් එන්නට පුළුවන්. බුද්ධානුස්සතිය වඩමින් එන්න පුළුවන්. අන්න එහෙම වඩමින් ආවොත් තමයි තමන්ගේ දානෙහි ප්‍රතිඵලය වැඩි. නැත්තම් වටින්නේ දානය සඳහා වියදම් කරපු උපකරණ ටිකේ වටිනාකම විතරයි වටින්නේ. නමුත් ඊට වඩා වටිනා දෙයක් ඔබේ හිතේ ඒකරාශී කරගෙන ඒ ගමන ඔබ ආවොත් තමයි ඇත්තටම ඒ ගමන සාර්ථක වුණා වෙන්නේ. පින්නතුනේ මේ හැටියට අපේ ජීවිත ගත කරන නම් ප්‍රධානම දෙයක් තමයි අපි ධර්මය හොඳින් අහලා තියෙනට ඕන. ඒ ධර්මයක් පින්නතුනේ අවංකව අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නට ඕන. බුදුදහමේ දේශනා කළා තියෙනවා. ආරාමයේදීම දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියන කාරණා ටික. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්මය අහන්න එන්න. කාටද එන්න කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන්නේ ආරාධනා කරන්නේ? විඤ්ඤෝ පුරිසෝ නුවණැති පුරුෂයන්ට. නුවණැති කියන්නේ උපාධි වලින් ලබන නුවණ විතරක් නෙවෙයි මේ ධර්මය අවබෝධ කරගන්න බුද්ධියක් තියන අයට එන්න කියලායි කියන්නේ. ඒ නුවණ වගේම නුවණ විතරක් මදි. අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා කාරණා ටිකක් තියෙනවා. කපටිකම් නැති කෙනෙක් වෙන්නට ඕන. මායාකාරී නැති කෙනෙක් වෙන්නට ඕන. නවංක ජාතෝ අවංක කෙනෙක් වෙන්නටත් ඕන. අපට ඒක එකපාර 100ක් බැරි වෙන්න පුළුවන්. නමුත් ටික ටික හරි පින්නතුනේ අපි ධර්මයට එන්න එන්න අපි අවංකව තමන්ගේ ළඟ තියෙන අඩුපාඩුකම් අපි තේරුම් ගන්නට ඕන. එකපාරම අපිට ඉහළ තලයට යන්න බැරි වුණත් පෙරේදට වඩා ඊයේ හොඳ වෙන්න ඕන, ඊයට වඩා අද හොඳ වෙන්න ඕන, අදට වඩා පිටහෙට හොඳ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්තුනේ අපේ ජීවිතේට ඇත්තටම සාර්ථක වුණා වෙන්නේ. ඉතින් අන්නේ ගමන් මාගේදී පින්තුනේ ධර්මයේ තියෙන ලක්ෂණයක් තමයි ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගන්න අපට දුක බාහිර රූප ශබ්දාදිය දැකීමේදී ඇහිීමේදී වන බාහිරෙන් අපට කරන බලපෑම එන්න එන්නම අඩුවෙනවා. දැන් අපි බොහෝ විට ඉන්නේ බාහිර රූප ශබ්දාදියකින් තමන්ගේ හිත කම්පාවටපත් වෙන බාහිර දෙයක් වෙනස් කළා අපිව ඉක්මනට අල්ලගන්න නැත්තම් අපිව කලබලයටපත් කරන්න පුළුවන් මානසිකත්වයේ තමයි දැන් අපි ඉන්නේ. එහෙම ඉන්නකම් පින්නතුනේ අපට නියම ධර්මෙහි ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැහැ. අපි ධර්මයෙන් ගැඹුරට යන්නේ නැන් අපේ ජීවිතේ ලක්ෂණය තමයි අපි ජීවිතේ වටිනාම දේ ලබා ගන්නකොට පින්නතුනේ අපි උපරිම අපේ හිත ගැන අපි විශ්වාසය තියාගන්නවා. බාහිර රූප ශබ්ද ආදී තුලින් ඇතිවන ස්වභාවය ගැන අපි ඉතාම සැලකිල්ලෙන් විතරම ඉන්නවා. ඒ සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් පිනතුනේ තමන් ස්වාධීන කෙනෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය දෙයකදී විතරක් නෙවෙයි මේ පිනතුන් අහලා ඇති බන්දුල මල්ලිකාව ගැන අපි නිතර කියනවා. ඒ බන්දුල මල්ලිකාවගේ දරුවන් ටික ඔක්කොම මේ යද්දී ඒ සිද්ධිය අහද්දී කම්පාවට පත්වෙනදී මනසක් 100ක් එතුමිය සකස් කරගෙන තිබුණා. අපිටත් පිනතුනේ ජීවිතේ ඒ වගේම කారణ අහන්න ලැබෙනවා. අපිට ලෙඩ දුක් වෙන්න පුළුවන්. වෛද්‍ය වාර්තාව කොයි වෙලේ අතට ලැබෙද්ද නැහැ අපේ ලෙඩ දුක් ගැන. ඒ වගේම අපේ ළඟම ඥාතීන්ගේ ලෙඩ දුක් ගැන අපට ආරංචි වෙනවා. ළඟම ඥාතීන් මරණයටපත් වුණා කියලා ආරංචි අපට එනවා. ඒ විතරක් නෙවෙයි අපේම ජීවිතය මේ ජීවිතයෙන් සමුගන්න අවසාන වතාවට ඇස් දෙක පියවන අවස්ථාවත් ළඟා වෙමින් අපි මේ ඉන්නේ. එක ඇස් පිය ගන්න මොහොතකින් පින්නතුනේ අවුරුදු 50ක 60ක දේවල් ඔක්කොම තමන්ට අහිමි වෙනවා. දරුවෝ ටික, උපාධි ටික, රැකියාව, ගේ දොර විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය ඇතුළු ඔක්කොම ටික එක ඇස පිය ගන්න මොහොතෙන් අත් කරන්න වෙනවා අපට. අත්හරින්න වෙනවා. අන්න එවැනි තත්වයක් එනකොට අපි කොයිතරම් දුරට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්ද කියලා අපි දැන් දැන්ම බලා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ පින්නතුනේ මහා කරුණාවෙන් අපට මේ එන අභියෝගය ජයගන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. ඒ අභියෝගය ජයගන්නේ අපි මරණාසන්න මොහොතේ නෙවෙයි. ධර්මය අපි ජීවිතේට සම්බන්ධ කරගත්තොතින් ඒ සම්බන්ධ කරගන්න හැම මොහොතකම අපි මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් ඉදී ශක්තිය ඇති කරගන්නවා. යම්කිසි කෙනෙක් රහත් භාවයට පත් වුණොතින් රහත් භාවයට පත් වෙච්ච කෙනා දුකෙන් නිදහස් වෙන්නේ ඒ මොහොතෙමයි. ආයෙත් පිරිනමන පානකොට නෙවෙයි. ඒ රහතන් වහන්සේ නිර්වාණ අවබෝධයට පත් වෙන මොහොතෙම ජාතිය ඉක්මවල තියෙන්නේ, ජරාව ඉක්මවල තියෙන්නේ, මරණ ඉක්මවල තියෙන්නේ. ඒක තමයි කෙලෙස් ප්‍රහීණ කිරීමේ ස්වභාවය. ඉතින් මේ ධර්ම මාර්ගයෙන් වැදගත් කරුණු ටිකක් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ආනාපාන සති භාවනාව පිළිබඳව. පින්නතුනි බුදුදහමෙහි කුමන භාවනාවක් අපි කළාද? අපි අවසාන බලාපොරොත්තුව තමයි එක අතකින් සමතේ දිනු කිරීම, අනිත් අතින් විදර්ශනාව දිනු කිරීම. සමතේ දිනු කිරීමෙන් වන්නේ අපේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීමට දක්ෂ වීම. විදර්ශනාව කියලා කියන්නේ ඒ එකඟ වෙච්ච සිතින් ඇතිවීම නැතිවීම හේතුඵල ධම නුවණින් දකින ස්ථාවර මනසක් ඇති කර ගැනීම. මනසේ ස්ථාවරත්වයේ දිනු කිරීම තමයි විදර්ශනාවෙන් කරන්නේ. පින්නතුනේ මෙන්න මේ ගමන් මාගේ යන්නට පුළුවන්කම තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊටාම වැදගත් කාරණයක්. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මානෙනි මම ආශ්‍රවයන්ගේ ශෛලීම වදාරනවා, දේශනා කරනවා. කාටද දේශනා කරන්නේ? ජානතෝ පස්සතෝ මේ ධර්ම මාර්ගය දන්න කෙනාට, දකින කෙනාට කියලා. පින්නතුනි, ධර්ම මාර්ගය ආරම්භයේදීම තමන් යන ගමන් මඟ ගැන තමන්ට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. තමන් සිල් රකින්නවා නම් ඇයි සිල් රකින්නේ? භාවනා කරනවා නම් ඇයි භාවනා කරන්නේ? සමතේ වඩනවා නම් මොකද්ද ඒකේ බලාපොරොත්තුව? විදර්ශනාවේ ස්වභාවය මොකද්ද? මෙන්න මේ ගැන පින්නතුනි යලි යලිත් අපි ධර්ම දේශන අහලා අපේ අවබෝධය එන්න එන්නම පැහැදිලි කරගන්නට ඕන. ඒක තමයි ධර්ම මාර්ගයේ ප්‍රධාන ලක්ෂණය. එනිසා පින්නතුනි ධර්ම මාර්ගයේ ආරම්භයේදීම ලක්ෂණය තමයි හේතුඵල ධහම ගැන. සාමාන්‍යයෙන් කම්මස්සගත සම්මාදිටිය විතරක් නෙවෙයි. දැන් අපි හැම දිනෙකම කම්මස්සගත සම්මාදිටිය තියෙන අය. අපි කර්මඵල අදහන අය. අපි දන් දෙන අය. අපි හුඹා සත්පුරුෂකම් තියෙන අය මෙතන මේ ඉන්නේ. දෙමව්පියන්ට සලකන, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන, අඩුගානේ කුහුඹියක් වතුරක වැටලා හිටියත් අරන් දාන බොහොම ඉහළ මානසිකත්වයක තමයි ඔබ හැම දිනෙකම ඉන්නේ. හැබැයි දිනතුනේ එහෙම හිටියයි කියලා ඔබ සාර්ථක කෙනෙක් වුණා වෙන්නේ නැහැ. මොකද ඔබ මේ ජීවත් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක. බුද්ධෝත්පාද කාලයක කෙනෙක් ජීවත් වෙනවා නම් ඊට වඩා සාර්ථකත්වයකට අපි පත් වෙන්නට ඕන. අපේ ලෝභ ද්වේෂ දෙක අඳුනා කියලා විතරක් අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ලෝභ ද්වේෂ දෙක විතරක් නෙවෙයි පංච නීවරණම මහා කල් 84,000කට යටපත් කරපු අය හිටියා. බ්‍රහ්ම ලෝකයේ නේව සංඥා නා සංඥා කියන ඥාන විදියට තමන්ගේ ධානය දිනු කරලා පංච නීවරණම මහා කල් 84,000කට දුරු කරපු අය හිටියා. නමුත් පින්නතුනේ ඒකට වඩා සාර්ථක වුණා අර ත්‍රිවිධ සංයෝජන දුරු කරපු විසාකාව අනාථපිණ්ඩික සිටුමා වැනි ගෘහස්ත ජීවිත ගත කරපු අය අරට වඩා සාර්ථකයි කියලා තමයි ධර්මය තුලින් අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා බුදුදහම තුල පින්නතුනේ කෙනෙක් කොච්චර සංවර සීලීව ඉන්නවද කියලා හෝ කෙනෙක් කොයිතරම් දුරට ලෝභය අඩුවිද, අමනාපකම් අඩුවිද, ගැටීම අඩුවිද කියන කාරණේ විතරක් සාර්ථකුණා වෙන්නේ නැහැ. ලෝක සම්මතයේදී, සමාජයේ ජීවිතයේදී ඔබ ඇලීම ගැටීම අඩු කෙනෙක් නම් ඔබ හොඹා සාර්ථක කෙනෙක් කියලා සමාජෙද කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන ඒ කෙනා බොහොම හොඳයි, කේන්ති ගන්න නැහැ, වැඩි ලෝභයක් නැහැ කියලා අපිත් බොහොම වර්ණනා කරනවා. නමුත් පින්නතුනේ එකෙන් විතරක් කෙනෙක්ගේ සාර්ථකත්වය මනින්න බෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පංච නීවරණ දේශනා කරන විතරක් නෙවෙයි. ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නීවරණ හයක් ගැන කියන්නේ. අවිද්‍යා නීවරණයත් හඳුනා දෙන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එනිසා පින්නතුනි අපේ ජීවිතේට ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද කියන එක ගැන අපට යම් කිසි විදියක දැනුමක් තියෙනට ඕන. සාමාන්‍යයෙන් අපට දුකක් ඇති වෙනවා නම් ඇහැට දකින රූපයකින්, කනට අහන ශබ්දයකින්, නාසයට දැනෙන ගඳ සුවඳකින් මේ වගේ දේවල් වලින් ඒක වර්තමාන දෙයක් වෙන්න පුළුවන්, අතීත දෙයක් වෙන්නත් පුළුවන්, අනාගත දෙයක් වෙන්නත් පුළුවන්, ළඟ දෙයක් වෙන්නත් පුළුවන්, දුර දෙයක් වෙන්නත් පුළුවන්, කුඩා දෙයක් වෙන්නත් පුළුවන්, ලොකු දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කොමන දේ වුණත් පින්නතුනේ ඒ තුලින් අපට දුකක් ඇති වෙනවා නම් දැන් බලන්න ඔබේ ඔබට හුඟක් උදව් කරපු කෙනෙක් අපි කියමු මිය ගිහින් ඉන්නවා කියලා. ජීවිතේ වැඩිපුරම උදව් කළා මිය ගිහපු කෙනාගේ පින්තූරයක් පෙන්නකොටම ඔබට මොකද වෙන්නේ? ඇතැම් විට අඬනවා බලාගෙන ඉද්දී හිතට දුකක් එනවා, කඳුළු එනවා ඇතැම් විට. ඇයි එහෙම වෙන්නේ? අර ඒ තැනැත්තා ජීවත් ඉන්න කාලේ කරපු දේවල් ටික ඔබට මතක් වෙලමයි. ඒ සිද්ධිය මතක් වුණා විතරක් නෙවෙයි, අන්න ඒ සිද්ධිය තුළ සමස්තයෙන්ම ඒ චිත්‍රය මවාගෙන ඒ තුළ ඔබ ජීවත් වෙනවා. පින්නතුනේ දුක ඇති වෙන හැටි මේ. හැබැයි ඒ සිද්ධියම හොඳට මතක් කරගෙන දුක් නොවිඳෙන විදියට ඉන්නත් පුළුවන් අපට. දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මාර්ගඵලලාභී කෙනෙක් කියලා කියන්නේ විතරක් නෙවෙයි, ඔබ පෘථග්ජන වුණත් ඔබ හරියට සම්මාසති ඉන්නවා නම් ඔබ කිසිදු සංයෝජනයක් සම්පූර්ණයෙන් දුරු නොකරත් ඔබට සීය හා නුවණ සම්පූර්ණයෙන්ම මේ වෙලාවේ පවත්වා ගන්න පුළුවන් නම් අර සිද්ධිය දැකලා හොඳට තමන්ගේ මනස දිහා බලාගෙන තමන් මේ අතීත සිද්ධිය දැන් සිහි කරනවායි කියලා සිනාමුස මොහොනියෙන් ඒක බලන්නත් පුළුවන්. එතැන්මිට ඔබ ඒ ඥාතිවරය සිහි කරද්දී ඒ ඔබට උදව් කරපු ඥාතිවරය එතැන්මිට දිවි ලෝක වෙන්න පුළුවන් මේ වෙනට ඉන්නේ. එතැන්මිට ඔබ අහනවා. ඇත්තෙම පින්නතුනේ අපි නියම தත්ත්වය දන්නවා නම් අපි අඬන්නේ නැහැ සිනාසෙනවා එතැන්මිට. අනේ ඒ උදව් කරපු නිසා අනිත්යයට යහපත කරපු නිසා මේ තැනසා දැන් සුගතිය ගිහිල් ඉන්නව නේද කියලා අපි ඇතැම්ට සතුට වෙන්නත් පුළුවන්. පින්නතුනි මේ අපට දුක ඇති වෙන හැටි. ඒ වගේම යම්කිසි රූපයක් දැකලා අපි ගමු පුද්ගලයෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, ආහාර පානයක් වෙන්න පුළුවන්. මේ දේ දැක්කම බලන්න අපේ හිත කොයි තරම් ඒකට ආකර්ෂණය වෙනවද කියලා බලන්න. ඒකට ආකර්ෂණය වෙනව නම් බැඳෙනව නම් පින්නතුනි ඒ බැඳුනේ ඒ රූපෙට විතරක් නෙවෙයි. ඒ රූපය අත්කර ගැනීමෙන් ඇතිවන සියලුම දුක් ටිකත් එක්කම මෙයා බදාගත්තේ. නිකන් නෙවෙයි. සමහර කෙනෙක් යමකට ලෝභ නම් ඇතැමිට හුඟා කමනාප වෙනවා. යා හරිම ලෝභ කෙනෙක් කියලානේ. පින්නතුනේ කනගාටු වෙන්න එපා. එයාට අනුකම්පා කරන්න. එයා සතුටු විඳින කෙනෙක් නෙවෙයි. එයා ඒ රූපෙට, ඒ පුද්ගලයාට, ඒ දෙයට, ඒ ආහාර පානට ආසා කළා. එයා මහා දුකක් විඳින්නේ ඇයි ඉන්නේ? යා සැපයක් ඉඳිනව නෙවෙයි. කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා නම් පින්නතුනි ඊර්ෂ්‍යා කරන්න අරකට නොඇලී හොඳට හිත දිනු කළ සිහියෙන් කවුරු හරි බලාගෙන ඉන්නා නම් එදෙස අන්න එයාට ඕනනම් ඊර්ෂ්‍යා කරන්න. ඇයි ඒ? එයා තමයි සන්තෝෂෙන් ඉන්නේ. අරකට ආසා කරව කෙනා සන්තෝෂෙ නෙවෙයි මහා දුක් ගොඩක් ඇතුලේ මහා ගින්නක් දැල්මින් තමයි ඒකියා සකස් කරමින් ඉන්නේ. නමුත් පින්නතුනි Taman ධර්ම අවබෝධයට යනකොට එහෙම කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තමන් ඊර්ෂ්‍යාව හෝ ලෝභය හෝ සියල්ලක්ම දනවා තමන්ගේ හිතේ ඇති වෙන අභ්‍යන්තර සිතුවිලි කියලා දැකලා තමන්ගේ හිතට තමන් හානියක් කරගන්නේ. තමන්ට වටිනාම දේ තමන්ගේ හිත. ඒ හිත පින්නතුනේ කිසිදු දෙයකින් අකුසලයට බර නොවන විදියට, කිසිදු විදියකින් සිහිය නැති නොවන විදියට තමන් ඉතාම සුරක්ෂිතව ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඒ හිත පින්නතුනේ හරිය වටින දෙයක්, ලස්සන දෙයක්. ඒ හිත අපි ලස්සන කරගත්තොත් අපට කොයිතරම් ලෙඩ දුක් හැදුනත්, කොයිතරම් අපේ ශරීරය මහලුනත්, කොයිතරම් අපේ ළඟම ඥාතියෙක් මිය ගියත්, ඒ හිතේ ලක්ෂණ නැති වෙන්නේ නැහැ. ඒ හිතේ සතුට නැති වෙන්නේ නැහැ. ඒ හිතේ සැම්පත් බව නිසා පින්නතුනේ තමන්ට උපරිම මානසික සුවයක් ලැබෙනවා. අන්න ඒ තත්වෙට තමන්ගේ හිත දිනෙන් දින දිනු කරගන්න මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වෙන ආනාපාන සති සූත්‍රය. මේ ආනාපාන සූත්‍රය ගැන ලොකු විස්තරයක්, ඒ කතාව ගැන ලොකු විස්තරයක් ওই සටහනේ නැහැ. හැබැයි ඒ සූත්‍රයේ තියෙන වැදගත්ම කරුණු ටික ওই සටහන තුල අපි අන්තර්ගත කරලා තියෙනවා. පින්නතුනි වරක් බුදුරජාණන් වහන්සේ විසාකා විසින් කරපු මිගාර මාතු ප්‍රාසාදයේ වාසය කළා. මේ වාසය කරන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා දස නමක් වැඩ හිටියා. ප්‍රධාන හාමුදුරුවන් ටික ඔක්කොම එක තැන හිටියා. කවුද මේ ස්වාමීන් වහන්සේලා දස නම? ඒ තමයි සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා කච්චාන හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, මහා චුන්ද හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ 10 දෙනෙක් පින්නතුනි. එක නමක් කියන අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම අභිඥාලාභී රහතන් වහන්සේලා මේ 10 නමක් වැඩ හිටිය මේ අවස්ථාවේදී මිගාර මාතු ප්‍රාසාදයේ බබලමින් හිටියා. පින්නතුනි මේ 19 මේ සම්බුද්ධ ශාසනයට සුවිශාල සේවයක් කරපු 10 නමක් මේ. ආයිපාරක් නිකන් ඒ වචන ටික මතක් කරගන්න, කීපයක් හරි මතක තියාගන්න. සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා කච්චාන හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, මහා චුන්ද හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවන්ගේ නම අන්තිමටම තියෙන්නේ. ඇයි තාම රහත් වෙලා නැහැ? ඒකෙන් පිනතුන කෙසේ වෙතත් මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක බුදුරජාණන් වහන්සේ මේ විහාරස්ථානයේ වැඩ සිටිනකොට මේ ස්වාමීන් වහන්සේලා ඒ අනිත් ස්වාමීන් වහන්සේලා 19ට, 29ට, 39, 49 එකතු කරගෙන ඒ ස්වාමීන් වහන්සේට අනුශාසනා කරනවා, බණ කියනවා. බුදුරජාණන් වහන්සේ ඒකට මැදිහත් උනේ නැහැ. ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා අනිත් ස්වාමීන් වහන්සේලා තමයි ධර්ම දේශනා කරමින් සිටියේ. කෙසේ වෙතත් පින්නතුනේ මේ සිද්ධිය ගැන බුදුරජාණන් වහන්සේ හොඳට සංවේදීව හිටියේ මේ අවස්ථාවේ. මෙහෙම ඉන්නකොට වස් කාලයේ තුලයි මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ. වස් කාලයේ අන්තිම වෙනකොට වක්කුන් පොහොදා මේ ස්වාමීන් වහන්සේලා දැස බුදුරජාණන් වහන්සේලා දැක්කා. දැකපු අවස්ථාවේදී මේ ඒ ස්වාමීන් වහන්සේලා මේ අනිත් ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන ධර්ම සාකච්ඡා කරනවා, අනුශාසනා කරනවා දැකලා බුදුහාමුදුරු දේශනා කරනවා, තාම මේ ස්වාමීන් වහන්සේලා වීරිය වඩන්න ඕන, තාම හිත දියුණු කරන්න ඕන කියලා පොඩි ඉඟියක් දුන්නා. එහෙම දීලා නැවතත් මාසයක් ගත වුණා. ඊළඟ පොහොව දවස ගත වුණා. ඉල්පුන් පොහොව දවස ගත වුණා. කුමුදු මල් පිපිලා බොහොම ලස්සන කාලේ ගිය පොහොය වගේ හරි දවස. නොවැම්බර් මාසයේ වගේ. ඒ පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ දැක්කා අර කුණසඳ තවත් බබලනා වගේ, දැන් ටිකක් හොඳයි, මේ අතර ඉන්නවා එකිනෙක වෙන දෙන්න මාර්ගවල ලැබුවා ඉන්නවා, සෝවන් වෙච්චයි, සකදාන් වෙච්චයි, තනින් තන බිහි වෙන බව බුදුහාමර දැක්කා. ඊළඟ තවත් මෙයට අප්‍රමාදී වෙන බුදුහාඳුරු උනන්දු කළා. අනිත් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කළා. මෙහෙම දේශනා කරනකොට පින්තුනේ තවත් පොහොව දවසක් ගත වුණා. අද වගේ හැමිට උඳු වක් පොහොව දවස වෙන පුළුවන්. බුදුරජාණන් වහන්සේට දැක්ක වීලක මල්ටි ඔක්කොම පිපිල වගේ මේ ඉන්න වික්ෂුන් වහන්සේලගෙන් හැම දෙනාම නොතිස් පුද්ගලයන් කියලා. හැම දෙනෙක්ම මාර්ගවල ලාභී අය. ඒ අතරින් බොහෝ දෙනෙක් රහතන් වහන්සේලා කියලා බුදුරජාණන් වහන්සේලා දැක්කා. දැකලා උන්වහන්සේ සඳහන් කරනවා, මහණෙනි මේ වික්ෂුන් අතර ඉන්නව සමහර අය මෙත්තා විහරණයෙන් ඉන්න අය ඉන්නවා. මෛත්‍රී භාවනාව නිතර වඩමින් ඉන්න අය මේ අතර ඉන්නවා. කරුණා විහරණයෙන් කරුණා භාවනාව වඩමින් ඉන්න අය මේ අතර ඉන්නවා. මුදිතා භාවනාව වඩමින් ඉන්න අය මේ අතර ඉන්නවා. උපේක්ෂා භාවනාව වඩමින් ඉන්න අය මේ අතර ඉන්නවා. අසුභ භාවනාව වඩමින් ඉන්න අය ඉන්නවා. අනිත්‍ය සංඥාව වඩමින් ඉන්න අය මේ අතර ඉන්නවා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි, මේ භික්ෂුන් වහන්සේලා අතර සතර සතිපට්ඨානේ වඩන අය ඉන්නවා, සතර ඍද්ධිපාද වඩන අය ඉන්නවා, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වඩන අය ඉන්නවා, පංචේන්ද්‍රිය, පංච බල, සත්තපොජ්ජංග, ආරියශ්‍රණික මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාරිශ්‍රික ධර්මයන්හි ඒ කරුණු සම්පූර්ණ කරන අය මේ අතර ඉන්නවා කියලා සඳහන් කළා. බුදුහාඳුරෝ කොහොමද මේක සඳහන් කළේ? යකින් අහලද? අහල නෙවෙයි, බුදුහාඳුරන්ගේ මනුවණින් ඒයගේ සිත් ගැන බුදුහාඳුරෝ කියවමින් බැලුවා. බුදුරජාණන් වහන්සේට තිබෙච්ච ඥානයේ පින්නතුනේ ආවර්ජනා ප්‍රතිබද්ධ ඥානය. බුදුහාඳුරන්ට දෙයක් බැලපු ගමන් එකපාරම පේන්නේ නැහැ. දැන් මෙතන 30ක් ඉන්නව නම් 30 දෙස එකපාරම බලලා ඔක්කොම එකපාර කියන්න බෑ. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සරසදාඥානය කියලා කියන්නේ. උන්වහන්සේගේ ඥානය තමයි කෙනෙක් ફોකස් කරලා හරියට යාගෙන බලනකොට එයාගේ තොරතුරු ටික ඔක්කොම පේනවා. ඒක තමයි ලක්ෂණය. ඇතැම් විට කෙනෙකුගෙන් සමහර බුදුරජාණන් වහන්සේ කරුණ අහනවා. අහන වෙන්නත් පුළුවන්. ඇතැම් විට දැනගෙන අහන වෙනවත් පුළුවන්. දැනගන්නම අහනවා වෙනවත් පුළුවන්. එතකොට ඒ පුද්ගලයා අරමුණු කරගෙන තමයි ආවර්ජන ප්‍රතිපද වූ ඥානයක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ. පින්නතුනේ මෙන්න මේ සත්‍යයන් මත බුදුහාඳුර මේ හැම දෙනා ගැනම හොඳට නුවණින් විමසීමසා බැලුවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ විශේෂයෙන්ම පින්නතුනේ ආනාපාන සතිය ගැන වර්ණනා කළා කියලා. භාවනා ක්‍රම 40ක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. ඒකට අපි කියනවා සමසතලිස් කර්මස්ථාන කියලා. මේ කර්මස්ථාන අතර තින්න තුනේ ආනාපාන සතිය අනිත් 39ටම වඩා වෙනස් භාවනාව. අනිත් 39ම කරන්නේ කිසියම් දෙයක් හෝ සංකල්පයක් ඉස්මතු කරගෙන සිත සංවර කර ගැනීම කරන්නේ. විතර්කයක් අරගෙන තමයි සිත සමාධිගතම කරන්නේ. ආනාපාන සති ලක්ෂණය තමයි ආරම්භයේදී ධම්ම විතරක දුරු කරමින් තමයි සිත සමාධිමත් කරන්නේ. ඒ නිසා අනිත් භාවනාවට වඩා එක සියුම්. ඒ නිසා සඳහන් වෙනවා ආනාපාන සති භාවනාව ආරම්භ කරන කලින් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණානුස්සතිය කියන මෙන්න මේ සතර කමඨහන් පුරුදු කළ හිටියොත් ආනාපාන සතියට පහසුවක් වෙයි කියලා සඳහන් කරනවා. මොකද ඒ තුලින් හිත ශක්තිමත් කරගෙන මේ ගමන ගියොත් තමන්ට හුඟක් පහසු වෙනවා. හැබැයි සමහර අය දක්ෂයි, සතර හිත දිනු කරපුවා ඉන්නවා. එක විටම ආනාපාන සතියෙන් සිත සමාධිගත වෙන්න පුළුවන් අයත් ඉන්නවා. ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්දත්වයට පත් වෙන්නේ මෙන්න මේ ආනාපාන සතිය වැඩීමෙන්. ඒ විතරක් නෙවෙයි, රහතන් වහන්සේලාගෙන බොහෝ දෙනෙක් රහත් භාවය ලබන්නේ මේ ආනාපානසති භාවනාවෙන්මයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආනාපානසති භාවනාව කියන එකම භාවනාව යම් කිසි කෙනෙක් පරිපූර්ණ විදිහට වඩනවා නම් යථා බුද්ධේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට වඩනවා නම් අනුකුබ්බන් පරිචිතා අනුපිළිවෙලින් ප්‍රගුණ කරනවා නම් මේ එකම එක ධර්මතාවය වඩනකොට ධර්මතා හතරක් වැඩෙනවා. හතර මොකද්ද? සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ නැමැති භූමිය තුල ඉන්නකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. එතකොට ආනාපාන සතිය නැමැති එකම භාවනාව නිසි ලෙස වඩනවා නම් ඒ වැඩීම නිසා ඒ තැනැත්තාට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ සතර සතිපට්ඨානෙම ජීවිතය තුළ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බෝධි අංග සත්බොජ්ජංගයා ඒ ජීවිතය තුළ වැඩෙනවා. කෙටියෙන් කියනවා නම් සමථ දර්ශනා වැඩෙනවා. ඒ වැඩීමේ ප්‍රතිඵලයක් වශයෙන් යාට විද්‍යාව ඒ නුවණ තවදුරටත් අහුරු වෙනවා. ඒ නුවණ තුළින් මෙයා කෙලෙස් වලින් විමුක්තියටපත් වෙනවා. හැබැයි පින්නතුනි මේ මග යන්න පුළුවන්කම තියෙන්නේ අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට ජානතෝහම් භික්ඛවේ පස්සතෝ ආස්වානං කහෙන් වදාමි කියපු ආකාරයට. ලෝකේ දන්න කෙනාට, දකින කෙනාට නිවන් මඟ දේශනා කරනවා කියලා දේශනා කළේ මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තමන්ගේ අවසාන ඉලක්කය, තමන්ගේ ගමනාන්තය ගැන පැහැදිලි දැනුමක් තියෙන තෝන. පින්නතුනේ ධර්මයේ තියෙන ලක්ෂණයක් තමයි කෙනෙකුට විවිධ න්‍යායන් වලින් ධර්මයට යන්න පුළුවන්. හරියට ධර්මය කියන එක දහමඟ කියන එක ගඟක් වගේ. ඒ ගඟට විවිධ තොටුපළවල් වලින් බහින්න පුළුවන්. හැබැයි කොයි තොටුපළෙන් බැස්සත් තමන් බහින්නේ එකම ගංගාවකට. ඒ ගංගාවෙහි ලක්ෂණයේදි සමානයි. ගංගාවට බහින තැන් වෙනස් වුණාට ඒ ගංගාවෙහි ජලය සමානයි. අන්න ඒ වගේ පින්නතුනේ තමන් කොතනින් බැසගත්තත් බුදුදහමේ සමානත්වයක් තියෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. ඒක තමයි කරණීයමෙත සූත්‍රයේ දේශනා කළේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටිවලට නොවේටි බහින බැස්මක් මේක. මොකද්ද දෘෂ්ටිය කියලා කියන්නේ? එක පැත්තකින් ඇත කියන අන්තයට යන්නේ නැහැ. සාස්වත කියන දෘෂ්ටියට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් නැත කියන දෘෂ්ටියට යන්නේ නැහැ. උච්ඡේදයට යන්නේ නැහැ. ඇයි ඒ කියලා කියන්නේ? දැන් සමහර කෙනෙක් ඉන්නවා මේ ඔක්කොම දේවල් කියනවා, මමත් ඉන්නවා, සසරත් යනවා කියලා සාස්වත පැත්තන දිගින් දිගටම යනවා. තව කෙනෙක් ඉන්නවා මේ මොනවත් නැහැ, කිසිම දෙයක් නැහැ, ශූන්‍යයි කියලා නාස්තිකවාදයට යනවා. මේ දෙකම පින්නතුනි අන්ත. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම යම් කෙනෙක් දකිනවනම් ඒ ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ කියලා. හට ගැනීම දකිනවනම් නැත කියන උච්ඡේදයට යා වැටෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ තැනැත්තා මේ හටගත් ස්කන්ධ පංචකය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව නිරෝධය වැය කියන එක දකිනවා නම් ඇත කියන අන්දෙට යන්නේත් නැහැ. එතකොට හට ගැනීම දකින කෙනා නැත කියන අන්දෙට යන්නේ නැහැ. වැයවීම දකින කෙනා ඇත කියන අන්දෙට යන්නේ නැහැ. මෙන්න මේ දර්ශන දෙකම එකම මොහොතේ හිතේ පිහිටන්නට ඕන. අන්න එහෙම මානසිකත්වයක ඉන්න කෙනෙක් තමයි සැබෑ ලෙසම මේ ගඟට බැසලා ගඟේ ඉදිරියට යන්නේ මොහොත දක්වා. ඒ නිසා අපි ඇසින් රූපයක් දකිනවා නම් ඒ රූපේ නැහැ කියලා කෙනෙක් යනවා නම් ඒක අන්තයක්. ඒ රූපේ බාහිර තියෙනවා කියලා කියනවා නම් ඒකත් අන්තයක්. අපි ඇසට දකින රූපය කියලා කියන්නේ පින්නතුනේ ඒක සතර මහා භූත රූපයන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක්. ඒ දේ පේන්නේ ඒ මොහොතට පේන්නේ ඒ වගේ මේ දේ පේන්නේ මේ මොහොතේ තමන්ගේ කර්ම චක්‍රයෙන් නිර්මාණය කළ දීපු ඇසට සමාන්තරව ඊට සමගාමී දෙයක් තමයි මේ පේන්නේ. මේ යථාර්ථය නෙවෙයි. තමන්ගේ කර්ම චක්‍රය වෙනස් වුණොතින් මේ පේන දේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ නිසා තමයි දැන් අපිට මේ පිටින් එහාට යන්න බැරි වුණාට සමහර ප්‍රේතයන් භූතයන්ගෙන මේ පිටින් එහා පැත්තේ පේනවා. යාට මේ පිටින් එහාට යන්නත් පුළුවන් යාට. අපේ කර්ම චක්‍රයෙන් නිර්මාණය කළ දීපු ඇස සහ මෙහි ඉන්ද්‍රිය පංචකයට මේ පිටින් හරහා යන්න බෑ. මේ පිටින් එහා දකින්නත් බෑ. දකින්න නම් තව මොකක් හරි දෙයක් කරන්න ඕන. නමුත් පින්නොතුනි මේ කර්ම චක්‍රය වෙනස් වෙනකොට තමන්ගේ මේ ඉන්ද්‍රිය අභ්‍යන්තර ආයතන වලට සමාන්තරව මේ බාහිර පේන ස්වභාවය වෙනස් වෙනවා. එතකොට මෙන්න මේක දකින්න කෙනා මේ බාහිර පේන රූපය නිට්ටයයි සැපයි ආත්මයි කියලා මේ බාහිර රූපය තුල බැස ගන්න ගතිය ඔහුගේ ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනව විතරක් නෙවෙයි ඒතනත්තා දන්නවා මේ ඇසට පේන රූපය නිට්ටයයි කියලා මේක බැස ගත්තොත් මේ සතර මහා භූත රූපයෙන් සකස් කළ දීපු මේ දේ වෙන්න පුළුවන්, තමන්ගේ දරුවා වෙන්න පුළුවන්, මහත්තය වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඒ සතර මහා භූත රූපයෙන් සහ ආහාරයෙන් නිර්මාණය කළ දීපු දේ සත්‍ය පුද්ගලයෙක් කියලා ගත්තොත්ින් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒ රූපය තුන අපේ සිත බැසගෙන ඊට අනුරූපව ඒ තැනැත්තා කියලා හිතාගෙන ඉන්නකම් එයා මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, වියෝ වෙනකොට ඒ දුක් ටික සියල්ලක්ම අපට බාර ගන්න වෙනවා. ඒ දුක් ටිකට කැමතිනම් මගේ මහත්තයා, මගේ පුතා, මගේ නෝන පුතා කියලා හොඳට හිතාගෙන ඉන්න. ඒ දුක් ටිකත් ඒ සංකල්පයත් එක්කම මේ බෝනස් ටික හම්බ වෙනවා. ඒ බෝනස් ටිකට කැමතිනම් මේ විදියට කමන්නේ. එහෙම ඉන්න කම්පින්න තුනේ Taman දුක තුල ඉන්නේ. හැබැයි මේකෙන් කියන්නේ දරුවෝ දාලා යන්න කියලා ඈ. වරදවා තේරුම් ගන්න එපා. දරුවට පින්නතුනේ දැනටත් වඩා සලකන මේක දැනගත්තට පස්සේ. දැන් සලකන්නේ කෑම ටිකක් දෙන එක විතරයි. මේක දැනගත්තට පස්සේ දරුවටත් මේ දර්ශනය උගන්වලා දරුවත් මේ දුකෙන් නිදහසන දරුවට උදව් කරනවා. ඒක තමයි මේකේ ලක්ෂණය. පින්නතුනේ මෙන්න මේ දර්ශනය තමයි අපි අවසානයේදී ප්‍රත්‍යක්ෂ කරන්නේ. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ කරන්න තමයි මේ ගඟට බහින කුමන හෝ තොටුපළකින් අපි බහින්නේ. හැබැයි තොටුපළට බහිනකොට Taman දැනගන්නවා ඒ ගඟ දිගේ කොහාට යන්නේ කියන එක දැනගෙන තමයි බහින්නේ. ඒ තැනත්තා සතර සතිපට්ඨානයෙන් බහින්න පුළුවන්, සතර රිද්ධිපාද වලින් බහින්න පුළුවන්, සතර සම්‍යක්ප්‍රදාන වීරියෙන් බහින්න පුළුවන්, සම්මා දිට්ඨියෙන් බහින්න පුළුවන්, පංචේන්ද්‍රියයෙන් බහින්න පුළුවන්, කුමන හෝ තොටුපළකින් කියනවා සෝහාන් වෙන කෙනාට දහසක් නයින් පඬිත කියලා කියනවා. න්‍යාය 1000ක් තියෙන සෝහාන් වෙන කියලා. ඒ නිසා විවිධ න්‍යාය වලින් මෙතෙන්ට බැස ගන්න පුළුවන්. හැබැයි කොයි න්‍යායෙන් බැසගත්තත් තමන් හරි අවබෝධයෙන් නම් බැසගත්තේ. තමන් හැම මොහොතකම තමන් මේ ධර්මමාර්ගයේ ඉදිරියට යමින් ඉන්නේ, හැම මොහොතෙම දුකෙන් නිදහස් වෙමින් ඉන්නේ. එනිසා පින්තුනි මෙන්න මේ මූලික අවබෝධය ධර්මමාර්ගයේ ආරම්භයේදීම අපට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම පින්තුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ දුක කුමක්ද කියන එක ලෝකෙට දේශනා කරන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රධානතම කාර්යභාරය වෙන්නේ. දුක කියලා කියන්නේ තියෙන තුනේ අපි ඇස් කන්න ආසා දේන්දිරි වලින් මේ ගත්ත අරමුණු. ඒ ගත්ත අරමුණු ටික ඒ මොහොතේ හටගෙන නැති වෙච්ච දෙයක්. නමුත් අපි තාම හිතාගෙන ඉන්නවා මේ අරමුණු ටික එහෙම තියෙනවායි කියලා. අපේ ගෙදර සී කරනකොට, අම්මා සී කරනකොට, ගෙදර ඉන්න බලු පැටිය සී කරනකොට, ලංකාවේ තිමිච්ච පරණ වත්ත සී කරනකොට, ගෙදර ඉස්සරහා තිමිච්ච ජම්බු ගහ, රබුටන් ගහ මේවා සී කරනකොට, ගෙදර හිටිය හරක සී කරනකොට මේ ඔක්කොම ලෝක තුල පින්නතුනි තාම අපට මේ ලෝකේ දේවල් දැල්වෙමින් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපට සිහිනෙදි මේ ඔක්කොම ෆයිල් විටින් විට අපට නැවත ඕපන් කරලා දෙන්නේ. සිහිනයක් පේනකොට බලන්න පේනතුනේ අපි කලින් කිව්වනේ නේ. සිහිනයක් පේනකොට ඇතැමිට තමන් ගමනක් යනවා වෙන්න පුළුවන්. ගමනක් යන්නේ ඇතැමිට තමන් කැමතිම වාහනේ. ඕන්නේ යනවා. යනකොට ඕන්නේ එක පාරක අතවනවනිනවා තමන් ඉස්කෝලේ ගිය කාලේ යාළුවේ. ඕන්නේ එහෙම යනකොට තවත් යනවා තමන් කැමතිම විදිහේ ඇඳුමක් කෙනෙක් ඇඳන් ඉන්නවා. ඒකත් මතක් වෙනවා. ඈ ඔහොම යනකොට ඇතැම් විට තමන්ට කවුරු හරි කරදර කරපු කෙනෙක් ඔන්න ඒ අතරේ තියෙන ඉඳලා ඇතැම්මිට යා දිහා දැන් මේ බලාගෙන යන්නේ. කොහොම බලාගෙන යනකොට පින්නතුනේ ඇතැම්මිට තමන් ඔන්න කැමැතිම රෙස්ටුරන්ට් එකක් ළඟ නවත්වනවා දැන්. ඔන්න ඒකෙන් කෑම ටිකක් කනවා. ඊට පස්සේ මේ කෑම ටිකක් සමි යනකොට ඇතැම්මිට තමන් කැමැති විදිහම ඔන්න බල්ලෙකුත් කවුරු හරි අරගෙන අවිලිනු ඒ රෙස්ටුරන්ට් එකට. ඔන්න ඒ බල්ල බුරනවා. බල්ල බුරනකොට එහෙම අවදි වෙනවා. අවදිලා බලනකොට මේ උදේ වෙලා ගෙදර ළඟ ගෙදර බල්ලෙක් බුරලා තියෙනවා. පින්නතුනි මේ වගේ ඔක්කොම ටික එක ලයින් එකකට මේ සිහිනේ දෙනවා. මේක තමයි ලක්ෂණය. දැන් රහත් වෙනවා කියන්නේ මේ ෆයිල් ආය ඕපන් වෙන්නේ නැහැ. ඕපන් වෙනවා නම් හුඟක් සිහින් තමයි ටික ඕපන් වෙන්නේ. දැන් අපේ ලක්ෂණය තමයි මේ අතීතේ නිරුද්ධ වෙච්ච මේ සංඥා ටික නැවත සිහි කළා ඒ ලෝකයට අපට යන්නට පුළුවන්. එතකොට මරණාසන්න මොහොතේදී පින්නතුනි මොකද වෙන්නේ අපට? මරණාසන්න මොහොතේදී වෙන්නේ අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහ ක්‍රිය වෙනවා අන්තිම තත්පරයේදී. ඒ මොහොතේ අපේ ක්‍රියාත්මක වෙන මනින්ද්‍රිය විතරයි. මනින්ද්‍රියට ධර්මාලම්බන ඇවිල්ලා අතීත ගත්තු අරමුණක් මතක් වෙනවා. ඒ මතක් වෙන අරමුණ තමන් ඇතැමිට පින්කමක් කරනකොට ස්වාමීන් වහන්සේ කෙනට උපස්ථාන කරපු දෙයක් වෙන්නත් පුළුවන්. පුරුවන්ලෙසය වන්දනා කරන එකක් දම්දිව වන්දනා කරන සිද්ධියක් වෙන්නත් පුළුවන්. ඒතර ඒ සිද්ධිය මතක් වෙනකොටම තමන් ඒක ඇති දෙයක් හදලා ගත්තොත් අන්න ඒ කුසලියට ඒ මානසිකත්වයට සමගාමී තැනක තමන් පිළිසඳ ගන්නවා. ඒ වගේම තමන්ට ඒ වෙලේ සිහි කරන දේ තමන්ගේ මතකයට එන දේෙන් සිත අපිරිසුදු වෙන දෙයක් නම් කෙලෙස් ඇති වෙන දෙයක් නම් ඊට අනුරූපව තමන් පල්ලෙහා තැනකට ගිහිල්ලා ඒ කර්ම ශක්තියට ඒ මානසිකත්වයෙන් දෙන්න පුළුවන් විදිහේ ශරීරයක් තමන්ට නිර්මාණය කළ දෙනවා. මේක තමයි මරණාසන්න මොහොතේ වෙන්නේ. ඇත්තෙම වෙනතුනේ මරණාසන්න මොහොතේ විතරක් නෙවෙයි දැනොත් වෙන්නේ ඒකමයි. දැන් අපි අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්නවා කිව්වට වෙනතුනේ චක්කු විඥානය කියලා එකක් තියෙනවා. සෝත විඥානය කියලා එකක් තියෙනවා. නමුත් ඒ විඥානේ අවබෝධය ලැබෙනකොට වෙනතුනේ ඒක එතනම නිරුද්ධ වෙලා මනෝ විඥාණයට ගිහිල්ලා ධර්මාලම්බනයක් විදිහට තමයි තේරුම් ගන්න. අපි තේරුම් ගන්න මොහොත වෙන විට ඒක අපි මනසින්මයි තේරුම් ගන්නෙ. එනිසා තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ සබ්බේ ධම්මා මනෝ විඤ්ඤයා දත මනෝ විඥාන ධාතුයා විඤ්ඤයා කියලා. සියලුම ධර්මතා තේරුම් ගන්නේ මනෝ විඥාන ධාතුයෙන් කියලා කියන්නේ ඒකයි. අන්න ඒ සිහි කරන සිතුවිල්ල පින්නතුනි අපි දක්ෂ වුණොතින් ඒ සිහි කරන අතීත අත්දැකීම සිහි කරනකොටම දැන් මේ සිහි කරන්නේ ඒ සිද්ධිය නෙවෙයි දැන් මේ මනසයි තමන්ගේ අතීත සිද්ධිය අරමුණු කරගෙන දැන් මේ මනින්ද්‍රියට ධර්මාලම්බනයක් ඇවිල්ලා මේ මොහොතේ සිහි කරන එකක් කියලා මේ පැත්තෙන් දකින්න තමන් දක්ෂ වුණොතින් මේ හටගත්තේ පංච උපාදානස්කන්ධයයි කියලා තමන් තේරුම් ගන්න දක්ෂ වුණොතින් ඒකේ ඇතිවීම නැතිවීම ඒ මොහොතම දකින්න සූදානම් වුණොතින් දක්ෂ වුණොතින් තමන් නැවත භවයකට යන්නේ නැහැ. තමන් භවයකට යන අකමැති වුණත් කමක් නැහැ. කැමති වුණත් කමන එක වෙනම දෙයක්. නමුත් අපි කවුරුත් කැමති දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන කැමැති නම් පින්නතුනේ මෙන්න මේ මානසිකත්වයක අපි යම් තාක් දුරට හිටියොතින් අන්නේ ඉන්න තාක් දුරට පින්නතුනේ මේ අනිත්‍යතාවය නොනින් දැකමින් අපි ඉන්න හැම මොහොතකම අපි ලැඩවීම කියන දුකෙන් ඉක්මලා ඉන්නේ. අපි ප්‍රිය විප්‍රයෝග කියන දුකෙන් ඉක්මලා ඉන්නේ. අපි මහලු වීම, ලැඩවීම, නැවත ඉපදීම කියන ඒ දුක් ටිකෙන් ඒ සිතන අනිත්‍යතාව සිතන සිතුවිල්ලට ඒ ප්‍රඥා සිතුවිල්ලට පින්නතුනේ අර කිසිම දුකකට ඉඩක් නැහැ. මෙන්න මේක සඳහා තියෙන කාලය ටිකෙන් ටික වැඩි කර ගැනීම තමයි සම්මා සම්බුදු සසුනක් පවතින කාලයක ඉපදිච්ච කෙනෙකුගේ ප්‍රධානතම ජීවිත කාර්යභාරය වෙන්නට ඕන. ඇයි එහෙම අපි කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි අතීත ආත්ම භව දෙන ගමනේදී අපි ලෝකෙ ඉහිනම සැප සම්පත් විඳපු අය. සාමාන්‍ය සැප සම්පත් විඳතරක් නෙවෙයි. මේ ලෝකේ අපි සක්කිරිස් රජ පදවි ලබපු අය මේ හැම කෙනෙක්ම. එහෙම නැති කවුරුවත් මේ අපි අතරේ නෙවෙයි. සතු සිව්පා අතරේවත් නැහැ. ඒතන සැප සම්පත් විඳපු අය. දිවි ලෝකේ තරක් නෙවෙයි බ්‍රහ්ම සම්පත් විඳපු අය අපි. මහා බ්‍රහ්මවල හිටියයි අපි. දිවි ලෝකවල සියලුම සැප සම්පත් වලට වඩා ඉහළ මානසිකත්වයක් තියෙනවා ප්‍රථම ඥානය ලැබුවේ නැහැ. ඒ තරම් ඉහළ සැප සම්පත් ඉඳලා අපි තමයි මේ තාම ඉන්නේ. ඒ නිසා ඒ සැප සම්පත් හෝ මේ ජීවිතේ ලැබලා තියෙන අනිත් සැප සම්පත් වෙනුතුනේ මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒ භෞතික දේවල් වලින් නෙවෙයි නියම සැප අපිට ලැබෙන්නේ, ඒව අපට අවශ්‍ය ජීවත් වෙන්න. නමුත් කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් ලබාගෙන තිබුණත්, කොයිතරම් සුඛෝභෝගී ගෙදරක පහසු ආසනයක තමන් නිදාගෙන හිටියත්, තමන්ගේ හිතේ ලෝභ ද්වේෂ මෝහ කියන සිතුවිලි නම් තියෙන්නේ, තමන්ට අර තියෙන සැප සම්පත් වලින් නියම සතුට තමන්ට ලැබෙන්නේ නැහැ. එනිසා සිනතුනේ යම්කිසි කෙනෙකුට පුළුවන් නම් නීවරණ අඩු මනසෙන් ඉන්න, පංච නීවරණ අඩු කරගෙන ඉන්න කෙනෙකුට පුළුවන් නම් කාමච්ඡන්ද ව්‍යාපාද තේන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ සංයෝජන හැකිතාක් දුරට අඩු කරගෙන මෛත්‍රී සහගත සිතින් ඉහළම කුසලයකින් ඉන්න පුළුවන් නම් ඒ ඉන්න මොහොතේ පින්නතුනේ මතක තියාගන්න, ඔබ මනුෂ්‍ය ශරීරයක් දරාගෙන ඉන්නේ මනසින් බ්‍රහ්මයෙක් වගේ ඉන්නේ. ඒ නිසා ඔබේ සැප හෝ දුක තීරණය වන්නේ ඔබ පරිහරණය කරන බඩු භාණ්ඩවත් ලැබපු අධ්‍යාපනයවත් මාසයට ලැබෙන වැටුපවත් නෙවෙයි. ඔබේ සැපත සතුට කියන එක සම්පූර්ණම තීරණය වන්නේ ඔබ හිතන විදිය අනුව. ඒ නිසා පින්නතුනි අපි ඇත්තටම අපට ආදරේ නම් අපි අපේ මනසට සලකන්නට ඕන පින්නතුනි. අපි දුක් විඳිය යුතු නැහැ. අපි සතර හුඟා දුක් ඉඳලා ආපු අය. ඒ දුක් ඉඳලා ආවෙම අපි මේ තත්වයට මේ අවස්ථාව ලබාගෙන තියෙන්නේ. ඒ දුක් ටිකෙන් නිදහස් වෙන තමයි මේ සියලුම පහසුකම් ටික අපි මේ ලබාගෙන තියෙන්නේ. ආර්ථික පහසුකම්, අධ්‍යාපනය, වටාපිටාව, හොඳ දේශගුණය, මේ සියල්ලක්ම ඇතැමිට ධර්ම දේශනාන අවස්ථාව සැලසීම, මේ සියල්ලක්ම එක විට අපි සම්බන්ධ වෙලා තියෙන පිණුතුනේ මෙන්න මේ දුකෙන් නිදහස් වීමේ අවසාන සටනට අපට කටයුතු ටික සම්පාදනය කරගන්න. ඒක තේරුම් ගත්තොත් කෙනෙක් එතන අවුරුදු 7 කෙනෙක් වෙන්න පුළුවන්, අවුරුදු 25 කෙනෙක් වෙන්න පුළුවන්, 40 කෙනෙක් වෙන්න පුළුවන්, 60 කෙනෙක් වෙන්න පුළුවන්, 80 කෙනෙක් වෙන්න පුළුවන්, අවුරුදු 120 කෙනෙක් වෙන්න පුළුවන්. බකුල්හාම අවුරුදු 160ක් ජීවත් වුණා. එයා කෙනෙක් 160 කෙනෙක් වෙන්න පුළුවන්. කොයි වයසෙ හිටියත් වෙනතුනි ඒතනත්තා මේ මොහොතෙන් මේ ලබාගත් ඉතාම දුර්ලභ අවස්ථාව එක මොහොතක්වත් ඒතනත්තා අපතේවන්නේ නැහැ. හැම මොහොතම තමන්ගේ හිත දිනු වෙන වැඩ පිළිවෙලක ඉන්නවා. එහෙම හිටියයි කියලා පින්නතුනේ බය වෙන්න එපා. තමන් කරන රැකියාව, ගෙදර කටයුතු මේ කිසිම දෙයකට පාඩුවක් වෙයි කියලා හිතන්න එපා. ධර්ම මාර්ගේ හොඳට ඉන්න තමයි හොඳටම යුතුයකම් කරන්නේ. දැන් මෙතනත් එහෙම ඉන්න පින්නතුන් ඉන්නවනේ නේ. ඥාති මිත්‍ර ආදීන් වාක් ඉන්න අය ඉන්නවා අපි අතරින්නේ. හැමයි හැම පොයටම සිලුත් ගන්නවා. අනිත්‍යයට වඩා දානක් දෙනවා. දැන් අපි අතරින්න සමාජයේ මේ ඥාතින්ගේ ලෝක වර්තාවට යන පුළුවන් අයත් මේ අතරේ ඉන්නවා. ගිනස් වර්තාවට යන පුළුවන් අය. ඒ තරම්ම හිටියත් පින්නතුනි ඒ සියලුම ඥාතීන්ට සලකමින් මේ සියලුම කාරණා ධර්ම දේශනා හමින් දාන ආදී තින් දහම් කරමින් ඒ වගේ පින්කම් කර නැත්නම් ඔබ අතරේ ඉන්නවා. ඒ නිසා පින්නතුනි අපි දැහැමිව අපි හරියට අපේ දැක්මැති කරගත්තොත් ධර්මඥානයත් එක්ක අපට අපි කරන හැම දෙයක්ම සාර්ථක වෙනවා. සාර්ථක වෙන විතරක් නෙවෙයි පින්නතුනි. තවත් වැදගත්ම කාරණයක් තමයි අපිට යමක් අසාර්ථක වෙනවනේ. ඒ අසාර්ථක වෙන්නේ පින්නතුනි හොඳට වෙන්නේ. ඇතැමිට එක ස්ථානයක තමන්ගේ රැකියාවක් නැති වෙලා යන්න පුළුවන්. නැති වෙන්නේ ඇතැමිට ඊළඟ සුමානේ තව ඊට වඩා හොඳ රැකියාවක් හම්බෙන්නේ නැහැ. ඇතැමිට මේක තිබ්බනම් අරක හම්බෙන්නේ නැහැ. ඇතැමිට ගමනක් යන පරක්කු වෙනවා. ඇතැම්මිට නියමිත වෙලාවට ගියා නම් ඇතැම්මිට අනතුරකට තමයි පත් වෙන වාහන පේලියක් එකවිට හැප්පෙන මේ තිබිච්ච අවස්ථාව තමයි මගේ ඇරිය මේකෙන්. පින්නුතුනි මෙන්න මේ වගේ කාලයක් Taman ධර්මයේ හැසිරෙනකොට හොඳට බලන්න. හැබැයි ධර්මයේ නොහැසිරෙල බැලුවට වැඩක් නැහැ. ධර්මයක් එක්ක කාලයක් එක දිගට ඉඳිමින් බලන්න හිටියට පස්සේ Tamanට වෙච්ච දේවල් ජීවිතේ. ඇතැම්මිට ළඟම කෙනෙක් අමනාප වෙච්ච එක, රැකියාව නොලැබිච්ච එක, රට මාරු කරන්න වෙච්ච එක, ඇතැමිට උපාධියක් කරන්න බැරි වෙච්ච එක, ඒ දේවලු තමන්ට වෙලා තියෙන හොඳම දේට වෙලා තියෙන. මේක තමයි පින්නතුනි අපට කර්මෙන් ලබා දෙන දායාදේ. මෙහෙම ආනිසංසයක් මේ කර්මයේ විසින් කර්මය කියන එක පින්නතුනි පුදුම සහගත දෙයක්. තමන්ට කර්මයේ ප්‍රතිඵල ලබන්න කියන අමුතුවෙන් මේ දේ මට ලැබෙන්න කියලා මහන්සි වෙන්න ඕනේ නැහැ. තමන්ට තියෙන්නේ තමන්ගේ හිත උපරිම කුසලයෙන් තියාගෙන වචනෙන්, ක්‍රියාවලින්, සිතුවිලි වලින් හැකි තාක් ලෝකයට යහපත කරන්න. ප්‍රතිඵල ටික අරන් දෙන එක කර්මයෙන් කරන්නේ. ඒකයි දෙවියෙක්ව බ්‍රහ්මයෙක්ව නෝංකාර දෙවියෙක්ව කරන්නේ. ඒක කර්මයේ සිද්ධාන්තයක්. ඒක සාමාන්‍ය විදිහටම සිද්ධ වෙනවා. හැබැයි තමන් කපටි වෙලා වංචනික විදිහට මේක කරන්න බෑ. මේක අවංකවම කරනවා. දැන් අපි කියමු කෙනෙක් දෙයක් දෙනකොට නොගෙන ඉන්න. නොගෙන හිටියොත් තවත් වැඩිපුර ලැබෙයි කියලා විශ්වාසෙදී දිනා ගන්න හිතාගෙන කරොත් එහෙම තරකක් නැතිනවාන්ද කියලා. එහෙම නෙවෙයි වෙනතුනි. ඒ කරන දේ තමන් ඉතාම සද්භාවයෙන් කරන්න ඕන කරන දේ. අන්න එහෙම කාලයක් තමන් හිටියොත් ඒ ඉන්න ප්‍රතිපත්තිය මතම පිනතුනේ සමන්ත මේ දේවල් ටික ලැබෙනවා. ඒ සාමාන්‍ය දේ විතරක් නෙවෙයි පිනතුනි. අපිට ලෝකේ වටිනාම දේ ලැබෙනවා. මොකද්ද වටිනාම දේ? වටිනාම දේ තමයි ඔය ප්‍රඥාව ලබන්න හේතු වෙන ධර්ම දේශනා අහන්නත්. ඒ ධර්ම දේශනාවට යොමු කරන කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනවා. කල්යාණ මිත්‍රයන් තමයි අපට වටිනාම දේ. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් තමයි ධර්මය අහන්න ලැබෙන්නේ. ධර්මයේ තුලින් තමයි ප්‍රඥාව දිනු කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ. අන්න ඒ නිසා ඒ සඳහා හොඳ කර්ම බීජයන් තමන්ගේ මනස නැමැති ගහ මුල රෝපණය කරන්න. එහි ආනිසංස විදියට තමන්ට උපරිම වාසය ටික මේ ලෝකයේ තුල ලබා දෙනවා. තමන්ට විතරක් නෙවෙයි. මේක වාසිය පිනතුනි තමන් ඉතාම කැමති ආදරය කරන තමන්ගේ සමීපතමයන් ඉන්නවා නම් ඒ අයටත් පිනතුනි මේ වාසය ටික ලැබෙනවා. තමන් මෙහි කර්ම කරනකොට ඇතැමිට ඒ අයටත් මේ වගේ හොඳ කර්ම කරන්න හිතෙනවා. ඇතැමිට ඒ අයටත් මේ ආනිසංස ලැබෙනවා. ඒක තමයි වටිනාම දේ. මොකද ඒ අය ඇතැමිට කර්මයෙන් දුර්වල වෙලා ඒ අය දුකටපත් වුණොතින් අපට ලොකු මානසික පීඩාවක් එනවා. තොර මේ පැත්තේ මානසික පීඩාව අඩු කරන්න තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේ උපකාර ටික වෙනවා මේ කර්මය. දැන් සමහර අම්මා කෙනෙකුට දරුවෙක් නම් ඉන්නේ. දරුවා ලොකු රෝගයකටපත් වුණොත් අම්මා ලෙඩුණාට වඩා අම්මට දුකක් ඒක. අම්මා හොඳට සත්භාවයෙන් ඉන්නවා නම් ඒ අම්මගේ සත්භාවය නිසා දරුවා දැහැමි වෙනවා. දරුවත් හොඳට ඉගෙන ගන්නවා. දරුවන්ටත් හොඳ ඥාති මිත්‍රාදීන් ලැබෙනවා. දරුවනොත් හොඳ රැකියාවට යනවා. ඒවත් සාර්ථක වෙනවා. මේ වැඩිහිටියන්ගේ සමීපමයන්ගේ ආශිර්වාදයෙන් නිසා. පින්නුතුනේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපානසති සූත්‍රයේදී සඳහන් කරනවා. දැන් අපි මුලින් කිව්වා මුලින් ස්වාමීන් වහන්සේට උනන්දු කෙරෙව ධර්මයේ හැසිරෙන්න. ඊළඟට කිව්වා දැන් ටිකෙන් ටික මල් පිපෙනවා වගේ ටික ටිකයි මාර්ගඵල ලබනවා. ඊට පස්සේ කියනවා දැන් පුන්සඳ පායලා වගේ දැන් ලස්සනට මේ පිරිස මාර්ගඵල ලාභයන් හිස් පුද්ගලෝ කිසිම කෙනෙක් නැහැ කියලා. මේ අවස්ථාවේදී පින්නතුනි බුදුහාඳුරමේ සතර සතිපට්ඨාන ආදී මේ ධර්මතා වැඩිමේ ආනිසංස දේශනා කළා. ඒ එක එක පුද්ගලයන් ඒ ඒ කාරණා වඩනවා කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනාපානසතිය ගැන දේශනා කළා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මේ ආනාපානසතිය පියවර ටික පින්නතුනි අපි ටිකෙන් ටික ඉදිරිදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් පින්නතුනි පංච උපාදානස්කන්ධය පිළිබඳව යම්කිසි අවබෝධයක් අපට තියෙන්නට ඕන. පරිපූර්ණ අවබෝධයක් නොතිබුණත් සාමාන්‍ය හරි දැනීමක් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් තියෙන්නට ඕන. පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරේ කොයි දේශනේදීද? ප්‍රථමයෙන්ම දේශනා කරේ කොහෙදද? ඔව් බොහොම හොඳයි. ධම්මචක්ක සූත්‍රෙදිම දේශනා කළා. සංකිට්ඨේන පංචපාදානඛණ්ඩා දුක්ඛා කියලා දේශනා කළේ. අර ජාතිවි දුක්ඛා කියලාදී දුක්ටික ඔක්කොම දේශනා කළා. ඒ සියල්ලක්ම එකම මිතියට බැඳලා කෙටි කළා කිව්වා. කෙටියෙන් කියනවා නම් දුක කියලා කියන්නේ පංචපාදානඛණ්ඩය දුක කියලා කියන්නේ. මහලු වීම අපි දුකක් කියලා කිව්වට පින්නතුනේ මහලු වීම දුකක් වෙන්නේ. මේ ශරීරයේ ලෙඩවීම දුකක් වෙන්නේ මේ ශරීරයේ දුර්වල වීම නිසාම නෙවෙයි. ඒ අවස්ථාවේ ඇති වෙන මානසික ස්වභාවයෙන් හින්ද. අපිට ලෙඩවීම දුකක් කියලා වෙන්නේ පින්නතුනේ ඒ ලෙඩේ පිළිබඳව අපි මනසින් හිතන වෙලාවේදී. දැන් අපි කියමු තමන්ට ලොකු හිසේ රදයක් තියෙයි කියලා. හිසේ රදයක් තියෙන වෙලාවේදී තමන් දැන් ඔළුව අල්ලගෙන ඉන්නවා. ඉන්නකොට තමන් ලියපු ලොකු එක්සෑම් එකක අපි කියමු දැන් මේ රටේ නම් අපි කියමු ඉහළම 10 දෙනා තෝරගන්න එක්සෑම් එකකට තමන් ලිව 1000 ගණක් එක. තමන්ට ආරංචියක් එනවා මෙන්න මේ 10ට තේරිලා කියලා. දැන් මේ හිසේ වේදනාවෙන් හිටියේ මේ. පින්නතුනි බලන්න ඒ මොහොතේ තමන් හිතට මොකද වෙන්නේ? ලොකු සතුටක් හිතේ හට ගන්නවා. නමුත් ඒ මොහොතේ Tamanට අර ලෙඩේ තියෙනවා. හැබැයි ලෙඩේ හිතෙන්නේ නැහැ. ලෙඩෙන් Tamanට දුකක් වෙන්නේ ලෙඩේ හිතුවොත්. මහලු භාවයෙන් Tamanට දුක එන්නේ Tamanගේ වයස තමන් හිතුවොත්. නැත්නම් Tamanට මහලුයි කියලා හිතෙන්නේ නැහැ නේද? Tamanට හිතෙන්නේ නිතරම උපන් දිනේ මතක් කරනකොට තමයි, කන්නාඩි ළඟට යනකොට තමයි ටිකක් දුක හිතෙන්නේ. නමුත් පින්නතුනි, සාමාන්‍ය වෙලාවේදී Tamanට ලෝභ දේශනකොට ඒවත් එක මහලුකම කියන එක නැහැ. එතකොට ඒ සංකල්පෙට ගිහිල්ලා ඒ සිතවිල්ල සිතනකොට තමයි මේක මගේ කරගෙන මගේ ශරීරය මහලු වෙලා තියෙන්නේ කියලා අතීතයත් එක්ක සම්බන්ධ කරලා අතීතයේ සිටින් මේ පුද්ගලයාමයි මම්මයි මේට අවුරුදු 50කට ඉස්සෙල්ලා හිටියෙත් ඒ මං තමයි දැන් මේ අවුරුදු 70යි දැන් මේ මහලු වෙලා ඉන්නේ කියලා මේක සසඳන කොට දෙන්න එකට අරගෙන ආත්ම සංකල්පයෙන් මෙන්න මෙතෙන්දි තමයි දුක හටගන්නේ. එතකොට මෙන්න මේ මොහොතේ හටගන්නේ පංච උපාදාන ස්කන්ධය. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය හරියට තේරුම් ගත්තොත් මේ ස්වභාවය අපි ඒ තුල මුලාවටපත් වෙන ගතිය අඩු වෙනවා. පහ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. පින්නතුනේ මේ පහක් හැටියට කිව්වට සාමාන්‍ය ලෝකයේදී මේ පහ වෙන් කරගන්න බෑ. අපි හරියට කෙනෙකුට තේ එකක් දුනොතින්, කෝපි එකක් දුනොතින්, නැත්තම් යම්කිසි පළතුරු වර්ග පහක් එකට දාලා මිශ්‍රණයක් හදලා බීමක් දුනොතින් අපට පුළුවන් දෙක වෙන් කරන්න. අපට ඒක වෙන් කරන්න බෑ. පළතුරු පහක් එකට දාලා බීමක් හදලා දෙනවා ඇතැම් විට ඒ පහම අපි මීට කලින් අනුභව කළා නෑ. හදන විදියත් අපි දැක්කෙත් නෑ. අපිට දෙනෝ බීමක් හදලා මෙන්න පළතුරු එකක් කියලා. අපි බොනකොට අපිට දැනෙනවද මේ පළතුරු වැඩි, මේ පළතුරු අඩුයි, අහවල් දේ වැඩි, අහවල් දේ අඩුයි කියලා දැනෙනවද අපට? අපට දැනෙන්නේ නෑ. අපි ඒ පහ කලින් දැකලවත් නෑ. ඒ පහ හදනවා අපි දැක්කෙත් නැත්නම්. අන්න ඒ වගේම තමයි පින්නතුනි. මේ පංච උපාදානස්කන්ධය අපට එක විට තේරෙන්නේ නැහැ මේකේ ප්‍රොසස් එක දැන නොගත්තොත්. ඒ නිසා තමයි මේ පහ වෙන් කළ හඳුනා දෙන්නේ. අර අලුත් පළතුරු පහකින් බීම හදනකොට අපේ ළඟටම ගෙනල්ලා ආ මෙන්න මේ කියන්නේ මේ පළතුරු, මේක කියන්නේ මේක, මේක මෙච්චරයි දාන්නේ, මේක හුඟක් දාන්න හොඳ නැහැ, මේක ටිකයි දාන්නේ, මේක ඇඹුල් එකක්, මේක පොඩි ගෙඩියක් මෙහෙන් දාන්නේ, එහෙම කියලා ඔන්න අපට එක එක පෙන්න දාලා බ්ලෙන්ඩරේට දාලා හදනවා. එතකොට දැන් අපි දන්නෝ ඇඹුල් වැඩි නම් අන්න අහවල් එක වැඩි නිසා තමයි මේ ඇඹුල් වැඩි. එතකොට තමයි අපි දන්නේ. කලින් දැන් නොගෙන හිටියේ නම් අපි දකින්නේ නැහැ. හැබැයි පින්නතුනි, ඒ බීම අපේ අතර දුන්නට පස්සේ අපිට ඒ ගැන කියන්න පුළුවන් වුණාට ඒ පහ නැවතයි වෙන් කරන්න බෑ. එතකොට මේ පහම අපි ඊළඟට තේරුම් ගන්නේ නෝනි. දැන් Taman තේකක් බොනකොට ඒකට සීනි වැඩිද, සීනි අඩුයිද, රස්නේ අඩුයිද, කෝපි වැඩිද, කිරි මදිද, මේ දන්නේ අපි ඒක කලින් අධ්‍යක්ෂකෙම තියෙන නිසා. ඒවට දාන දේවල් අපි දන්න නිසා තමයි අපි අඩු වැඩි බව කියන්නේ. එතකොට අපට අන්නේ වගේ තමයි මේ පංච උපානස්කන්ධය කියන එක වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේකේ සම්පූර්ණ ස්වභාවය අවබෝධ කළ දුන්නොත්ින් අපි දන්නවා ආ මේ දුක ඇති වෙනකොට මෙන්න මේ සංඥාව වැඩි වෙලා තමයි මේක හටගත්තේ. මෙන්න මේ විපරීත සංඥාවක් නිසා මේක හටගත්තේ. මෙන්න මේ අයහපත් විදියේහි චේතනාවක් හටගත්ත මේ අවස්ථාවේදී හා මෙන්න මේ රූපය ගැන තියෙන ඇලීම වැඩි වුණා. කබලින්කාර ආහාරයට අපි මුලා වුණා. මෙන්න මේ ගැන, මේ පහ ගැන වෙන වෙනම නුවණින් අපට පෙන්නලා දෙනවා මෙන්න මේ දුක ඇති වෙච්ච විදිය. එතකොට පින්නතුනි, මේක අවබෝධ වෙන්න වෙන ලක්ෂණය තමයි මම මේ පැත්තේ ඉන්නවා, පංච උපාදානස්කන්ධේ මේ පැත්තේ කියලා දෙහිකට යන්නේ නැහැ. ආරම්භයේදී බාහිර රූපය කියලා බලනවා අපි. දැන් පංච උපාදානස්කන්ධය බලනකොට 11 ආකාරයකට බලන්න කියලා තියෙන මුලදී. අතීත, වර්තමාන, අනාගත, අභ්‍යන්තර, බාහිර, හීන, ප්‍රනීත, සුකුම, ඕලාරික, දුරළඟ කියලා. මෙහෙම දේශනා කළේ මුල් පියවරවලදී මේ වගේ රළු බව අඩු වෙන්න අපි බලන්නට ඕන එක හරි. හැබැයි පින්නතුනි, අන්තිමට එනකොට සම්පූර්ණයෙන්ම එකම වර්තමාන අරමුණ තුලට හිත ගන්නවය. විතරක් නෙවෙයි, එයා මේ පැත්තේ ඉඳලා පංචඋපාදානස්කන්ධේ මේ පැත්තේ කියලා දෙකක් නැහැ යාට මුළු ජීවිතේම පංචඋපාදානස්කන්ධේ බවට පත් වෙනවා. දැන් මේ සිතුවිල්ලක් හිතනවා නම් ඒකම තමයි සමස්ත ජීවිතේම කියලා දන්නවා. දැන් බලන්න තමන් වාහනේ යනකොට වාහනයක් පදවෙන්න යන්නේ. තමන්ගේ වාහනේ වීදුරුවට ඉස්සරහා වීදුරුවට කවුරු හරි ගැහුවොතින් මොකද වෙන්නේ? තමන්ගේ ඇහැට ගැහුවා වගේමයි නේ. බැරි වෙනවා ක්‍රෝධෙක උලන් ගියොතින් කොහොමද? තමන්ගේ පාදේ කටුවක් ඇනුණා වගේ දැනෙනු තමන්ට ඒක. වාහනේ අයිනේ පොඩ්ඩක් හරි හැප්පුණොතින් ඇඟේ කොනක් හැප්පුණා වගේ තමන්ට දැනෙන, තමන්ට සෙන්සිටිව් ඒක. ඇයි ඒකට හේතුව? ඒ වෙලාවේ තනි කරම්ම මේ ශරීරය වගේම අරමුළු වාහනයම ටික තමන්ගේ ශරීරෙම කොටසක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේම තමයි පින්නතුනි. හරියට අපි මේ පංචඋපාදස්කන්ධය තේරුම් ගත්තට පස්සේ තමන් දන්නවා තමන්ට ඕනම වෙලාවක දෙයක් ඇති වෙනවා නම් ඒ පහ බාහිරින් දෙයක් බලපෑමක් වුණාට ඒ බාහිර දෙයත් එක්ක මේ සියල්ලක්ම එක විට මේ පංචඋපාදස්කන්ධය තුල ඇතුළත් වෙනවා කියන එක දකිනවා. දකින විතරක් නෙවෙයි ඒ දේ තුල යාගේ සිත බැසගන්නෙත් නැහැ. එයා ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දේ එයා දකිනවා. එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක සිතුවිල්ලක් විතරයි අපට තියෙන්නේ. තමන්ගේ දරුව ගැන හිතනකොට තමන්ගේ මුළු ජීවිතයම ඒ සංකල්පයත් එක්ක. ඔබට ඔබේ රැකියාව ගැන හිතනකොට ඒ රැකියාව තමයි මේ මොහොතේ සමස්ත ජීවිතය. ඔබේ උපාධි සහතිකයේ අධ්‍යාපන සුසුකම ගැන හිතනකොට ඒ මොහොතේක තමයි ඔබේ සම්පූර්ණ ජීවිතය. ඔබේ ඇඳුමක් ගැන හිතනකොට ඒ ඇඳුම තමයි සම්පූර්ණ ජීවිතය. ඒ වෙලේ අනිත් ජීවිතේ මොකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඒ අවසාන වතාවට තියෙන සිතුවිල්ලම තමයි චුතිචිත්තයක් වුණොතින් ඊට සමාන්තර තැනකට යන්නේ. පිළිසඳ ගන්නෙත් ඒකමයි. දැන් ඔබේ අම්මා ගැන සිහි කරමින් ඉන්න අවස්ථාවේදී ඔබ අම්මා බාහිරව ඉන්නවා. අම්මා මිය ගිහිපු අම්ම කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්නම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සිතුවිල්ලත් එක්කම නම් ඔබ ඉන්නේ. ඒ බාහිර රූපය මත ඔබේ සිත බැසගෙන තියෙනවා නම් ඒ මොහොතේම නම් ඔබ මිය ගියේ මොකද වෙන්නේ? ඔබත් පින්වත් කෙනෙක් නම් අම්මගේත් පින හොඳට තියෙනවා නම් දෙන්න මේ පිනට සමගාමී තැනක ඉපදෙනවා. ඒ අම්මා මිය ගිහිල්ලා ඔබ දුර්වල තැනක නම් ඉන්නේ. ඇතැම් විට දුරමානසිකත්වයෙන් ඉන්නේ ඔබ. ඇතැම් විට ඒ දුර්වල මානසිකත්වයේ ශරීරයක් ඒ අම්මේ නාසික ප්‍රදේශයකට ගන්නවා. සම්පූර්ණ මේ කියාදාමේ පිනතුනි වෙන්නේ. ඒක මරණයෙන් පස්සේ වෙන දෙයක් විතරක් නෙවෙයි. මේ මොහොතේ බලන්න. ඔබ බණහමින් මේ අවස්ථාවේ මෙතන හිටියත් ඔබ ගෙදර දෙයක් ගැන නම් හිතන් ඉන්නේ. ඔබේ වාහනය ගැන නම් හිතන්නේ. ඇත්තෙම මේ වෙලේ ඔබේ ජීවිතයේ ස්ථානේ තියෙන්නේ මෙතන නෙමෙයි. ඒතකොට මරණයෙන් පස්සේ කියලා 아무ත දෙයක් වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ වෙන්නේ මෙතනින් ශරීරය අත්හරිනවත් එක්කම ඊට අදාළ භෞතික ශරීරයකට සිත බැසගන්න එකයි වෙන්නේ. ඒ මානසිකත්වයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට අදාළ තැනකට සිත බැස ගන්නවා. දැන් ධ්‍යාන මට්ටමේදී වන්නේ ප්‍රථම ධ්‍යානටපත් වෙනකොටම කාමච්ඡන්දේ දුරු වෙනවා කියලා කියන්නේ. තමන්ට කම්සැප වෙන්නේ නැතින මානසිකත්වයේ තමන්ගේ ජීවිතයෙන් සම්පූර්ණයම අවසන් වෙනවා යම්කිසි කාලයකට. එතකොට මේ ධානා මට්ටමේ යම්කිසි කෙනෙක් ඉඳලා මිය ගියොතින් එයා බ්‍රහ්මලෝකේ යනවා කියන්නේ කොහොමද? බ්‍රහ්මකයක් ලබා ගන්නකොට මෙයාට යාට ලිංග ભેදයක් නැහැ. බ්‍රහ්මලෝකේ ස්ත්‍රීන් පුරුෂයන් කියලා වෙනසක් නැහැ. එකම ස්වභාවයෙන් තමයි මිනිස් ඒ සත්‍යයන් ඉන්නේ. මොකද ඒ ඇයිට මේ අපි විඳින කාමක ජීවිතේ විඳින අවස්ථා ටික නැහැ. ඒ නැති මානසිකත්වයක නම් එයා ඉන්නේ ඉපදෙන්නේ එයාට ලැබෙන්නේ ඊට සමාන ශරීරයක් තමයි ලැබෙන්නේ. එතකොට පින්නතුනි දැන් අපි මනුස්ස ලෝකෙ හිටියොතින් අපිට කායිකව ඒ අංගපසක තිබ්බට අපි මනසෙන් සම්පූර්ණම ඉන්නේ ඒ ඊළ මානසිකත්වයෙන් අපට ඉන්නට අවස්ථාව සලසා ගන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වුණොතින් පින්නතුනි ඒ විතරක් නෙවෙයි ඇත්තටම අපි අපට ආදරේ නම් ඇත්තටම අපි අපට සලකනවා නම් ඇත්තටම අපි දුකෙන් නිදහස් වෙන කැමති නම් අපි කළ යුතු ප්‍රධානම දේ තමයි මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන වඩන්න පුළුවන් ඉහළම මට්ටමට තමන්ගේ සිත දිනු කරන්න. ඒ දිනු කරන යන ගමනේදී මෙන්න මේ ස්කන්ධ පංචකය ගැන පුළුවන් තරම් දැනුම වැඩි කර ගන්නට ඕන. රූපය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප සහ භෞතික සජීවී ජීවිතයකට නම් ජීවත් වෙන පුද්ගලයෙකුට නම් උපාදාය රූප ආදී අනිත් රූපත් මේකට සම්බන්ධ වෙනවා. එතකොට ඒ රූපේ හඩන්න එකාතකින් සතර මහා භූත රූප නිර්මාණය වෙන්න භෞතික ශරීරයකදී විශේෂයෙන් සජීවී ශරීරයකදී එකට මූලික වශයෙන් හේතු වන්නේ ආහාර. දැන් අපේ මේ ශරීරය මේ අපේ ශරීරය කියලා කියන සම්පූර්ණයෙන්ම ආහාරවල ප්‍රතිඵලයක් මේක. නිකන් ආහාර ටිකක් එකතුන විතරක් නෙවෙයි. අපි ප්‍රතිසන්දි ගන්නකොට මවගේ සිතේ පිළිසඳ මවගේ කුසේ පිළිසඳ ගත්තේ විඤ්ඤාණ සමගාමීව මේ ආහාර ටික එකට සකස් වුණා. අන්න ඒ ආහාරවල ප්‍රතිඵලයක් තමයි මේ ශරීරය කියන එක Taman දකින්න හුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ශරීරය දකින්නවත් එක්කම දන්නවා මේකට සමාගන්තරව මනසගත ක්‍රියාත්මක වෙනවා. මනස මේ ශරීරය අසුරු කරලා තියෙනවා. හැබැයි මේ දෙකම එකක් නෙවෙයි. මේ ශරීරය තුර බැසගෙන නැහැ. මේ දෙකෙම ක්‍රියාකාරීත්වයෙන් මේක ගියාට මේක සත්‍යයේ පුද්ගලයෙක් කියලා ගන්න දෙයක් මේ තුල නැහැ කියන එක එයා රූපයේ පිරිසිඳ දැනගන්න දැනගන්න අවබෝධ කරගන්නවා. එයා බාහිර රූපයක් දකිනකොට ඒ රූපේ යථාර්ථය ඉක්මලා මේ මගේ අම්මා තාත්තා දරුවා කියලා සිත බැසගත්තොත් ඊට අනුරූපව ලැබෙන දුක් සැපට විඳින්න වෙනව බව දැනගත්තොත් යා හුඟා බය වෙනෝ මේ විදිහට හිතන්න. යා කැමති නැහැ දුක් විඳින්න. යා ඒ නිසා පුළුවන් තරම් දුරට මේ රූපේ යථා තත්ත්වේ හිතනවා. මේ ශරීරය හැදුනේ මේ සතර මහා භූත රූපෙන්. ඒ වගේම උපාදාය රූප මේකට ඇතුළත් වෙලා තියෙනවා. මේකට මූලික වුණේ සතර ආහාර. කබලින් කාර ආහාරය ප්‍රදාන වුණා. අන්න ඒ වෙනි නිර්මාණ වෙච්ච ශරීරයකයි මගේ මේ සිත බැසගත්තේ තාත්තා කියලා අම්මා කියලා දරුවා කියලා සමන් දකිනවා. ඒ විතරක් නෙවෙයි. එයා දකිනවා මේ රූපය කියන එක නිර්මාණය වුණේ මේ මොහොතේ තමන් ඇස දල්වා බැලීමත් එක්ක තමන්ගේ විඥානය, අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ අභ්‍යන්තර හේතු ටිකට අනුරූපවයි මේ ශරීරය තමන් බාහිර රූපය තමන් හඳුනාගත්තේ කියලා තමන් දක්ෂ වෙනවා අර බාහිර රූපය පිරිසිදු දැනගන්න. ඒ විතරක් නෙවෙයි මේ රූපයේ නිකන් තියනවා නෙවෙයි ඒ රූපය හඳුනා ගන්නවත් එක්කම සංඥා සංඛාර විඥාන කියන අනිත් ස්කන්ධ හතරත් එකටම එන බව මෙයා දකිනවා. මේ පහ වෙන් වෙන්ව අපි මෙහි ලක්ෂණ හඳුනා ගත්තට පින්තුනි වෙන වෙනම අපි විදර්ශනාවෙන් වැඩුවට සැබෑ ලෝකයේදී මේ පහ වෙන් කරන්න බෑ. අර අපි තේ එකක් කෝපි එකක් පළතුරු බීම එකක් ඒ අදාළ දේවල් වෙන් කරන්න බෑ වගේ සාමාන්‍ය ලෝකෙදි මේ වෙන් කරන්න බෑ. මේක අපි තනි කරම ප්‍රඥාවෙන් දකින දෙයක්. මේක අපිම ප්‍රඥාවෙන් දකින හුඟක් දේවල් අපේ ජීවිතය තුළ දැනටමත් ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න අපි ෆ්‍රිජ් එකක් අරිනකොට ඒ අරිනකොටයි ඒ ලයිට් එක පත්ුනේ කියලා අපි කවදා හරි බලලා තියෙද මොන හරි හිලක් විදලා අස්සට ගිහිල්ලා මොකින් හරි නෑනේ. අපි දන්නවා නුවණින් අපි දන්නේ ඒක. අපිට ආයේ පරීක්ෂණ කරන්න ඕනේ නෑ. කණ්ණාඩි ළඟට යනකොටම රූපේ නිර්මාණය වෙන්නේ කණ්ණාඩි ළඟට ගියාට පස්සේ ඊට කලින් තිබ්බේ නැහැ කියලා අපි වීඩියෝ කරලාද බලලා තියෙන්නේ. නෑ නෑනේ අපි නුවණින් දකිනවා මේක නිර්මාණයනේ මෙතෙන්ට යනකොට කියලා. එතකොට අපිට ඒක කලින් තිබුණු දෙයක් කියලා අපිට දුකක් හටගන්නේ නැහැ. ඒ වගේම ආවට පස්සේ ඒකට කවුරුත් හානියක් කරයි කියලා අපිට 아무තු දුකක් හටගන්නේ නැහැ. පින්නතුනේ මේ ධර්ම මාර්ගයත් එහෙමයි. මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න යා මෙහි ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක අනිත්‍යතාවෙන් දකිනවා. ඒ අනිත්‍යතාවෙන් නිසා මේක දුක ස්වභාවයක් කියන එක යා දන්නවා. ඒ වගේ මේක අනාත්මයි. ඒක තමන්ගේ විශ්ේ තමන් කැමති විදියට පාලනය කරන්න බැරි දෙයක් ගැන යා නුවණින් දකිනවා. මේක පිරිසිදු දැනගන්න ඒ විතරක් නෙවෙයි මේක දැක ගන්න මේ තැනැත්තා රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්ම සහිත දෙයක් කියලා බලන ගතිය තියෙන එක අඩු වෙනවා. දැන් අපි රූපයක් දැක්ක ගමන්ම තමන්ගේ රූපේ නම් දැන් මේ මගේ රූපය කියලා මම හිතාගෙන ඉන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති කියන්නේ මේකයි. රූපවන්තං වාත්තානම් අපි හිතාගෙන අපිට ආත්මයක් කියන්නේ ආත්මයට රූපයක් තියෙයි කියලා. ඒ වගේම අත්තනිවා රූපං ආත්මය තුළ රූපේ බැසගෙන තියෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. රූපස්මින් වාත්තානං අත්තනිවා රූපං කියන ආත්මය තුළ රූපේ බැසගෙන ඉන්නවා. රූපස්මින් වාත්තානං කියන්නේ රූපය තුළ ආත්මය බැසගෙන ඉන්නවා කියලා. මේ වගේ රූපෙට විතරක් නෙවෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම හතර ආකාරයෙන් 20 ආකාරයක් බවට පත් වෙනවා. මේකටයි 20 ආකාර සංඛය දිටිය කියලා කියන්නේ. සෝවාණී මිදිවන්නේ මෙන්න මේ මිත්‍යා සංඥාව සංඥා විපල්ලාසය දුරු වීමයි වෙන්නේ. දිට්ඨි විපල්ලාසය දුරු වීමයි වෙන්නේ. පින්තුනේ මෙන්න මේක වඩන නම් එකතකින් මේකේ ක්‍රියාත්මක වෙන විදිය දැනගන්නට ඕන. ඒ විතරක් බෑ, යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි, සිත ටිකෙන් ටික තැම්පත් කිරීමක් අවශ්‍යයි. හැබැයි එක දෙයක් තියෙනවා, මේ ධර්මමාර්ගයේ පළවෙනි පියවරේදී සක්කාය දිට්ඨිය ආදී මූලික සංයෝජන දුරු වෙන්නේ. ධර්මයේ සඳහන් කරනවා දස්සනේන පහතබ්බා කියලා සංයෝජන සඳහන් වෙනවා. සක්කාය දිට්ඨිය ආදී මූලික සංයෝජන දුරවන්නේ දර්ශනේ. ඒ දර්ශනය ඇතැම් විට ධර්ම ශ්‍රවණයේදී වෙනවා. බොහෝ විට ධර්ම ශ්‍රවණය වෙන්නේ සෝවාන් වීමේදී. බොහෝ විට සෝවාන් වීම සඳහා භාවනා කරන්නම අනිවාර්ය නැහැ. බොහෝ විට ධර්ම ශ්‍රවණයදී වෙනවා. ඒ විතරක් නෙවෙයි, විමුක්ත ආයතන පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිර්වාණය ලබන අවස්ථා පහක් ගැන, දොරටු පහක් ගැන. මොනවද ඒ? ධර්ම ශ්‍රවණය විමුක්ත ආයතනය, ධර්ම සාකච්ඡා විමුක්ත ආයතනය, ධර්ම දේශනය විමුක්ත ආයතනය, ධර්ම සජ්ජායන විමුක්ත ආයතනය, භාවනාව එක. එතකොට 120ක් විතර භාවනාවට තියෙනවා. හැබැයි පින්තුන එකක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා භාවනාවෙන් බැහැර වූ ධර්ම ශ්‍රවණයක් නැත කියලා. හරියට ධර්ම ශ්‍රවණය කරනවා නම් එතන නැත්තා හරියට භාවනාවක් ඉන්න වගේමයි. එයාගේ ප්‍රශ්න වැඩම දිගටම. එයා හොඳට අවධානය සිහි පිටවාගෙන නම් ඉන්නේ. ඒ නිසා තමයි සමහර ධර්ම දේශනාවලදී සමහර අය මාර්ගඵල ලැබුවේ විතරක් නෙවෙයි, සමහර දේශකයන් වහන්සේලා ධර්මාසනයේ තුලදීම මාර්ගඵල ලැබලා තියෙනවා. ඒක වන්නේ සිත එකඟ කරගෙන භාවනා ධර්මයේ දේශනා කිරීම සහ ධර්ම ශ්‍රවණය කිරීම නිසා. මෙන්න මේ සත්‍ය මත පින තුනේ සිතේ දීනුව සඳහා ප්‍රධාන වශයෙන් ධර්ම ශ්‍රවණිය තුලින් මෙන්න මේ ශ්‍රුතවත් භාවය ලබන්නට ඕනේ. මේකට කියනවා සත්‍ය ඥානය කියලා. ඒ කියන්නේ සත්‍ය මොකක්ද කියන එක දැනුමක් හැටියට ලබනකොට මේකයි කියලා. අපේ ජීවිතේ යන්නේ මේකයි, මේ හැම මොහොතෙම ඇති වෙන නිරුද්ධ වෙන එකක් කියලා දැනගෙන අන්න ඒ සත්‍ය ඥානයේ කරන වැඩ පිළිවෙලට තමයි කෘත්‍ය ඥානය කියලා කියන්නේ. ඒක කරන එක, භාවනා කරන එක හරි, යෝනිසෝමනසිකාරය යෙදෙන එක හරි, අරහත් මාර්ගයේ වැඩීම හරි, ඒකට තමයි මොකක් කියලාද කියන්නේ? කෘත්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට ඒ කෘත්‍ය ඥානය තුළ ලැබෙන ප්‍රතිඵලය තමයි කෘත ඥානය කියලා කියන්නේ. පින්තුනි මෙන්න මේ මාර්ගයේදී ආනාපාන සතිය වැඩෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්තුනි මෙතෙන්දී සිදුවන වැදගත් කාරණයක් තමයි ආනාපාන සතිය කියන මේ භාවනා පින්තුනි විවිධ තැන්වල විවිධ ආකාරයෙන් සඳහන් වෙනවා. ඇතැමිට කෙටියෙන් සඳහන් වෙනවා. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ දීගණික ඇතුළත් වන මහා සතිපට්ඨානේ සූත්‍රය තුළ ආනාපාන සති විස්තර වන කෙටි කායනුපස්සනාවට අදාළ මූලික ලක්ෂණ ටික විතරයි කියන්නේ. මුල් පියවර හතර විතරයි කියන්නේ. හැබැයි සමහර තැන් තියෙනවා, දැන් මේ ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ තියෙන ඊළඟ ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍ර තියෙනවා, දීර්ඝව විස්තර වෙනවා. ක්‍රම 16කට විස්තර වෙනවා. පින්නතුනේ ආනාපාන සතිය වර්තමානයේ විශේෂයෙන් බටහිර බොහෝ දෙනා මානසික ප්‍රතිකාරයක් විදිහට මනසේ පීඩා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් සඳහා ප්‍රධාන වශයෙන් මේක ඇත්තටම බටහිර අලෙවි වෙනවා, අලෙවි කරනවා, විකුණනවා. බුදුදහමේ සංකල්ප මේ අය එකතු කරගෙන මේ පරීක්ෂණ කරලා ඒ අය ලොකු ආදායමක් ලබනවා. පොත්පත් ලියලා වෛද්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිකාර විදියක් විදියට ට්‍රීට්මන්ට් එකක් විදියට බාහිර කරනවා. ඇතැමිට වැඩ හුඟක් කාලෙ ඉඳිද්දී ටික වෙලාවක් ඉන්න විනාඩි 5ක් විතර ඉඳලා හුස්ම ගිරඩ පහළට ගන්න රිලැක්ස් කරන්න කියලා මේක ඉතාම පොඩි දෙයක් ඒ කට්ටිය කියන්නේ. ඉතින් ඒක මහා ලොකු සංකල්පයක් විදියට, මහා ලොකු ට්‍රීට්මන්ට් එකක් විදියට ඒගොල්ලන් විස්තර කරනවා. නමුත් වෙන දින තුනක පාසනාවන්ට අපි ඒ සුළු දෙයක් විතරක් නෙවෙයි, අපිට වඩා හුඟා දුර ගමනක් අපිට මේක යන්න පුළුවන්. ඉතින් අපට උපතින්ම අපේ අම්මා තාත්තා අපට මෙලෝ එළිය ලබා දෙනවත් එක්කම අපිට භාවනා කමට අනුකූල දීලා තියෙනවා. අර උස්සල එකපාර ගහලා එකපාර ගත්තනේ. ඉතින් ඒකත් ඒ භාවනා කමඨහන තමයි දුන්නේ. එතකොට අන්නේ හුස්ම ගැනීමට පින්නතුනේ තමන්ගේ සතිමත් බව එකතු කරවතින් ඒ හුස්ම රැල්ලම තමන්ට භාවනා කමඨහනක් විතරක් නෙවෙයි දුකෙන් නිදහස් වෙලා මුළු සසර දුකෙන්ම නිදහස් වෙනටත් තමන්ට මේක උපකාරී වෙනවා. මේ ජීවිතය ගත කරන්න විතරක් නෙවෙයි මුළු සසර ගමනම නිවාටපත් කරන්න මේක ඉතාම වටිනා භාවනා උපදේශයක් වෙනවා. පින්නතුනේ තමන් කොහොමද පියවරෙන් පියවර මේක වඩන්නේ කියන කාරණය ඉතාම පැහැදිලිව ධර්මය තුළ විස්තර වෙනවා. අපි මුලින් සඳහන් කර ආකාරයට දුක ඇතිවීම හා නැතිවීම ගැන පැහැදිලි දැනුමක් මුලදීම තියෙනට ඕන. දැන් තරුණ සාකච්ඡා කරානේ ආකාර කීපෙන් අපි කිව්වා. එතකොට අතීතේ නිරුද්ධ වෙච්ච එක කිදයක් ඇටට ගන්න එක ඒ නොදැනීම අවිද්‍යාව ඒ අවිද්‍යාව නිසා හටගන්න තෘෂ්ණාව තමයි දුකට හේතුව. අනේ අවිද්‍යාව සහිත ඒ තෘෂ්ණාව දුරු කිරීම තමයි දුකෙන් නිදහස් වීම. ඊට මාවත තමයි ආරත්මික මාර්ගය. නැත්තම් සතර සතිපට්ඨානය. නැත්තම් සත්බෝධංග සතිස් බෝධිපාක්ෂ ධර්ම වල ඕන මඟියන් ගන්න පුළුවන්. එතකොට අන්න ඒ චතුරාර්ය සත්‍ය ගැන යම් කිසි ඡායා මාත්‍රයක් හරි තියාගෙන තමයි අපි මේක දැන් යන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ආනාපානසති භාවනාවේ මේ පියවර ටික වඩනකොට පින්නතුනි අපට නියම විදියට සම්පූර්ණ වෙනවා නම් එකහතකින් සතර සතිපට්ඨානෙ වැඩෙනවා. අනිත් අතින් සතර විපල්ලාස දුරු වෙනවා. අනිත් අතින් සතර ආහාර පිරිසිදු දැනගන්නවා. අනිත් අතින් නාම රූප ප්‍රකට වෙනවා. අනිත් අතින් ස්කන්ධ පංචකය අවබෝධ කරගන්නවා. මේ කරුණු ගානක් සිද්ධ වෙනවා. කායනුපස්සනා වඩනකොට රූපස්කන්ධයේ පිරිසිදු දැනගන්නවා. කබලින්කාර ආහාරය ප්‍රකට කරගන්නවා. අසුභේ සුභ විපල්ලාසය දුරු වෙනවා. ඒ වගේම වේදනුපස්සනා වඩනකොට ස්පර්ශ ආහාරය ප්‍රකට වෙනවා. වේදනා ස්කන්ධය දැනගන්නවා. දුක්ඛේ සුඛ සංඥාව දුරු වෙනවා. මේ විදිහට වැඩ ගානක් වෙනවා එකටම. චිත්තානුපස්සනා වඩනකොට නැත්නම් ආනාපානසති භාවනාවේ හතර තුන්වෙනි කොටස වඩනකොට එකාතකින් විඥාන ස්කන්ධය ප්‍රකට කරගන්නවා. විඥාන ආහාරය දැනගන්නවා. ඒ වගේම අනිත්‍ය නිත්‍ය සංඥාව දුරු වෙනවා. තමන්ගේ අවබෝධය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි ආනාපානසති භාවනාවේ හතරවෙනි කොටස් ටික වැඩෙනකොට එක පැත්තකින් ධම්මානුපස්සනා වැඩෙනවා. අනිත් පැත්තේ මනෝ සංචේතන ආහාරය ප්‍රකට කරගන්නවා. අනිත් පැත්තෙන් අනාත්මෙහි ආත්ම සංඥාව දුරු වෙනවා. ඒ වගේම සංඛාර ස්කන්ධය ප්‍රකට වෙනවා. මේ වගේ කටයුතු ගානක් එක දිගට වෙමින් තමයි දිලට යන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කිකිලියක් බිත්තර රකිනකොට ඒ කිකිලියට අවබෝධයක් නැහැ දැන් මෙච්චර දුරට රැකිලා කියලා. නමුත් ඒ බිත්තර ඇතුළේ ඉන්න සතාටිගෙන් ටික මෝරනවා. නිසි කලදී ප්‍රමාද නොවේ දින ගාන සම්පූර්ණ වුණාට පස්සේ ඒ බිත්තරේ කටුව පලාගෙන ඒ සතා එළියට නික්මෙනවා. අන්න ඒ වගේ තමන් ධර්ම මාර්ගය තුල ඉන්නවා නම් තමන්ට ඇතැමිට හැම විටම හිතෙන්නේ නැහැ මෙච්චර කෙලෙස් දුරු වුණාද කියලා. නමුත් ටිකෙන් ටික තමන් හිත දිනු වෙලා යම් කිසි මොහොතක සම්පූර්ණයෙන්ම තමන්ටම ප්‍රකට වෙනවා තමන්ගේ කෙලෙස් අඩු වෙච්ච ප්‍රමාණය. විමුක්තස්මෙන් විමුක්තමේදී ඥානං හොති කියලා අවබෝධයක් තියෙනවා. තමන් කෙලෙසුන්ගෙන් උපරිම මිදුණට පස්සේ තමන්ට අවබෝධ වෙනවා. හැබැයි උණු ප්‍රමාණය හැම විටම මෙච්චර කෙලෙස් ප්‍රහීණ කළා කියලා තමන්ට දැනෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් ප්‍රහීණ වෙමින් තමන් ඉන්නේ. තමන්ට දැනෙනවා තමන්ගේ අභ්‍යන්තර සතුට වැඩි වෙනවා එන්නේ. වෙනද වගේ ගැටෙන ස්වභාවය අඩු වෙනවා. තමන්ටම තමන්ගේ ජීවිතේ වෙනසක් වෙනවා. හැබැයි පින්නතුනේ මේකේ ප්‍රතිඵල තියෙන්නේ තමන්ගේ කැපවෙච්ච ප්‍රමාණයට. දවසකට තමන් හිතන්නේ විනාඩියක් දෙකක් නම් මේ ගැන ප්‍රතිඵලත් ඒ විදිහටම තමයි. දවසට පැය දෙකක් නම් මේ ගැන හිතන්නේ එතකොට ප්‍රතිඵල එහෙමයි. දවසට හිතන්නේ පැය හතරක් නම් ඒ වගේ ප්‍රතිඵල වැඩි වෙනවා. මේ කාලය වැඩි කරලා බලන්න එතකොට ප්‍රතිඵල ලැබෙන කාලය. එතකොට ඒ කාලය අනුව තමයි ප්‍රතිඵල තියෙන්නේ. එතකොට තමන්ට පුළුවන් නම් උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රි නිින්දට යනකම්ම සතර සතිපට්ඨානය පොතන හෝ දේක මාරුවේ මාරුවට හරි ඉන්න තමන් දක්ෂ නම් තමන් හැම මොහොතේම දුකෙන් නිදහස් වෙන මාවතේ තමන් ඉන්නේ. විශේෂයෙන් පින්නතුනි, ආනාපානසති භාන වැඩිීමේදී කිය යුතු කාරණයක් තියෙනවා. මේක පින්නතුනි විශේෂයෙන් ඉඳගෙන නිශ්චිත ඉරියව්වක ගන්න භාවනාවක් ආරම්භයේදී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂ ඉරියව්වක් මේකට කියලා තියෙනවා. දැන් මෛත්‍රී භාවනා වඩනකොට කර්මයක සූත්‍රය තියෙන්නේ. සතර ඉරියව්වෙදිම සමාධිය කරන්න පුළුවන්. චිත්තං චරන්නි තින්නෝවා සයනෝවා යවතස් විදෙමින්දෝ කියලා කියන්නේ. සතර ඉරියව්වෙදිම කරන්න පුළුවන්. නමුත් ආනාපානසතිය වැඩිීමේදී තියෙන ප්‍රධානම දෙයක් තමයි තමන් වාඩි වෙල නිශ්චිත ඉරියව්වක ඉඳගෙන මේක සියුම් අරමුණක්. මේක හිතත් එක්ක කරන ලොකු ගනුදෙනුවක්. මේකට හිත කය tempද අවශ්‍ය වෙනවා. හැබැයි ඒකට කියන්නේ තමන් අමාරු ඉරියව්වක ඉන්න ඕන කියලා. තමන්ට බිම වාඩි වෙලා ඉන්න අමාරු නම් කමන්නේ පුටුවක ඉන්න. හැබැයි ඒ ඉන්න ඉරියව්ව වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක් වෙන්න ඕන. හැබැයි බිම වාඩි වෙලා ඉන්න පුළුවන් කෙනෙක් පුටුව ඊට වඩා ලේසියි කියලා පුටුවේ ඉන්න යන්න එපා. බිම ඉන්න පුළුවන් නම් කොහොම හරි බිමට හුරු වෙන්න. දැන් අපි එකපාරම ගිය ගමම ඩෙස් බංකු බලාගෙන යන්නේ නේ. මුළු බලාගෙන කණු බලාගෙන හේතු වෙන බලන්න යන්නේ නේ. එහෙම නෙවෙයි පින්නතුනි. පැයක් හරි විනාඩි 10ක් හරි එහෙම නොවි ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න බලන්න. අමාරුම වෙනකොට හේතු වෙන බලන්න. හැබැයි අන්තිම ප්‍රතිකාරය මුලින්ම කරුවොත් ඉතින් Taman ජයග්‍රහණය කළා වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මම බලන් දැන් මේ මහත් අමාරුවෙන් හරි බලන උත්සාහයෙන් ඉන්නවනේ නේ. කොච්චර තමන්ගේ අභිමානේ අන්නේ වගේ තමයි තමන් උපරිම දක්වන්න ඕන තමන්ගේ කුසලතාවය. දැන් මෙච්චර බුදුහාඳුර කෙනෙක් මෙච්චර කැපවීමක් කළා මේ ධර්මයක් අනාවරණය කළා අපට මේක දීලා තිබිද්දි අපිටත් යම්කි සීලයක කැපවීමක් අපි කරන්න ඕන ඇත්තෙම. අමාරුම නම් කරන්න දෙයක් නැහැ. වාක් රෝගී නම් ඉතින් ඒක ගැටලුවක් නෙවෙයි. හැබැයි තමන් උපරිම උත්සාහ කරන්න ඕන හොඳ ඉරියව්වක් තමන් සකසා ගන්න. දැන් අපට මුණ ගැහිලා තියෙන සමහර අය අවුරුදු 70 දී භාවනා කරන්න පටන් ගත්තු අය ඉන්නවා. ශරීරය හොඳට සකස් කරගෙන එක දිගට පැය 4-5 ඉන්න පුළුවන් විදියට තමන් ඉරියව්ව සකස් කරගෙන තියෙනවා. අවුරුදු 70 වෙනකම් පොඩ්ඩක්වත් භාවනා කරන්නේ නැහැ. අවුරුදු 70 දී තමයි භාවනාව පටන් අරගෙන එතන ඉඳන් ශරීරය හුරු කරලා පුරුදු කරලා පින්තුනි වාඩි වෙලා ඒන ඉරියව්ව හුඟ වෙලාවක් තමන් තියෙන පුළුවන් විදියට හදා ගන්න පුළුවන් ටිකෙන් ටික තමන් දිනු කරවතින්. හැබැයි සමහර අය ඉනෝ කායිකව මේ අතපය ටිකක් හිරවෙන ගතිය වෙනවා. සමහරගේක හිතියට හරියන්නේ නැහැ. සමහර අයගේ කකුල් හිරවෙන ගතියක් තියෙනවා. දැන් අපිට සමහරට එහෙම වෙනවා. අපි කරන්නේ නැගිටින්න විනාඩියකට දෙකකට කලින් පොඩ්ඩක් ඉරියව් වෙනස් කරලා ඉන්නවා. නැත්නම් එකපාර නැගිට ගම වැටෙන්න යනවනේ. ඒ නිසා කරන්නේ අන්තිම ඉඳලා අන්තිම මොහොතේ නැගිටින්න විනාඩි 2-3කට කලින් ඉරියව් වෙනස් කරනවා. වෙනස් කළේ ඉඳලා තමයි ඊළඟ පෙරේදී නැගිටින්නේ. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි ආනාපාන සතියේ විශේෂයෙන්ම තමන්ගේ ශරීරය හොඳ ආසනයක් හුරු කරගන්න. ඒක ඉතාම වටිනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි සතින් පරිමුඛං උපට්ඨපෙත්වා කියලා කාරණයක් තියෙනවා. සිහිය අභිමුඛ කොටගෙන කියලා. මේ සතින් පරිමුඛං උපට්ඨපෙත්වා කියන කාරණය සඳහන් වෙන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් කරනවා. නාසයේ කෙළවරට හෝ මේ උඩුතල්ලේ කෙළවරේ මේ උස්ම ස්පර්ශ වෙන ස්ථානයේ ආශ්‍රිතව නිතරම සිහිය පිහිටුවා ගන්න කියලා. මේක පිනතුනේ ඇත්තෙම ආනාපානසති විතරක් නෙවෙයි. මේක සඳහන් වෙනවා පිනතුනේ අභිධර්ම පිටකේ පැහැදිලිවම කුමන භාවනාවක් කළත් මේක තමයි ආරම්භය. මේකට කියන්නේ සති නිමිත්ත කියලා. මෙතන තමයි සිහිය ගැට ගන්න කණුව. සිහිය හැම තැනටම අරගෙන දුවන්නේ නැහැ. කොතන ගියත් ලනුව මෙතන ගැට ගහලා තියෙනවා. කතා කරත් ඇහැන් රූපයක් බැලුවා සිතෙන් සිතිවිල්ල සිතුවා ගමනක් ගියා මෙතන සිහිය තියාගෙන තමයි ඕන දෙයක් කරන්නේ. එතකොට කලක් යද්දි තමන්ගේ සිහිය සතිමත් බව දිනු වෙනවා. ආනාපාන සතියේට විතරක්ම නෙවෙයි මේක. නමුත් විශේෂයෙන් ආනාපාන සතියේට මේක අපි භාවිත කරනවා. එතකොට තමන්ගේ මේ සිහිය පිහිටි වෙන අරමුණ ගැන තමන් හොඳ දැක්මක් හොඳ අවබෝධයක් පැහැදිලි චිත්‍රයක් තමන්ට තියෙනට ඕන. එතකොට තමන් හොඳ ඉරියව්වක පහසුවෙන් වාඩි වෙලා එරමිනිය ගොතාගෙන නම් වඩා හොඳයි. තමන් මේ ඉරියව්වේ ඉඳගෙන ස්වාභාවික සිදුවෙන බලෙන් හුස්ම ගන්නව නෙවෙයි. දැන් වර්තමානයේ සමහර වෛද්‍යවරු අනුමත කරනවා සමහර ගිස්ට්‍රෙස් අඩු වෙන්න ඩීප් බ්‍රීදින් කියන එක. බුදුදහම එහෙම කියන්නේ නැහැ. තමන්ට නම් භාවනා ආරම්භ කිරීමේදී ගැඹුරු හුස්ම දෙකක් ගන්න එකට කමන්නේ නැහැ. හැබැයි දිගටම ගන්න නැහැ එහෙම. දිගටම ගත්තොත් අමාරු වෙහෙස වෙනවා. බුදුදහමෙන් කරන්නේ සරලව ස්වාභාවික සිදුවන සිහිය ආස්වාස ප්‍රස්වාස ගැන සිහිය දීමේ කරන්නේ. එතකොට තමන් වාඩි වෙලා තමන් ඉන්න ඉරියව්ව ගැන පොඩ්ඩක් වෙලා සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙලා තමන් ඉතින් තමන්ට පින් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාටත් පින් දීලා තමන් ටිකෙන් ටික තමන් ඇස් දෙක අඩවන් කරගෙන ටිකෙන් ටික තමන්ගේ සිහිය මෙයා පිටව ටික වේලාවක් තමන් තියාගන්න. සමහරට වැඩි වෙලාවක් වෙන්නත් පුළුවන්. එහෙම තමන් ඉන්නකොට ටික වේලාවක් හෝ බොහෝ වේලාවක් ඉන්නකොට වැඩි කලබල වෙන්න හොඳ නැහැ. හිමින් සැරයෙන් සිත පුහුණු කරනකොට මේ ආශ්‍රිතව සිහිය තියාගෙන හිත නොයේ කර්ම වලට යනවා. දරුව මතක් වෙන පුළුවන්, නෝන මතක් වෙන පුළුවන්, මහත්ය මතක් වෙන පුළුවන් යනවා. එහෙම තමයි හිතේ හැටි. නමුත් තමන් දක්ෂ වෙන නැවත මෙතෙන්ට ගේන්න. ආයෙ යන්න පුළුවන් ආයෙ ගේන්න. නැවත නැවතත් අපි කරන්නේ මේ වර්තමානයේ සිදුවෙන මේ හුස්ම ගැනීම පිට කිරීමට තමන්ගේ සිහිය එක් කිරීමයි කරන්නේ. සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියලා සඳහන් කරනවා. ඔහු සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. මෙහෙම ටික වේලාවක් යද්දි මේ තැනත්තාට දැනෙනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා. තමන්ගේ හුස්ම රැල්ල දිග නම් තමන්ට දැනෙනවා දිගයි කියලා. හැබැයි ඒක පින්නතුනි වාඩි වෙච්ච ගාම දැනෙන්නේ නැහැ. දැනෙන්නේ හුස්මත් එක්ක තමන් ෆැමිලිය වෙනකොට. ඒත් එක්කම ටික වෙලාවක් ඉන්නකොට තමයි දැනෙන්නේ දැන් දිග එකක් දැන් කොට එකක් කියලා. එතකොට ඇතැම් විට දිග දෙකක් දැනෙනවා, කොට එකක් දැනෙනවා, ආයි දිග හතරක් දැනෙනවා, කොට ඒව දෙකක් දැනෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙමින් වෙමින් පින්නතුනි ටිකෙන් ටික තමන්ගේ මේ හුස්ම රැල්ල ටිකෙන් ටික සියුම් වෙනවා. සියුම් වෙන පිනුතුනි මනසේ සතුටක් එන්නේ නැව වැඩි වෙනවා. අර බාහිර තියෙන සම්බාධක බාහිරට හිත දෝන ගැටි අඩු වෙනකොට හිත තැම්පත් වෙනකොට හිතේ යම් කිසි විදියක සෝයා ටිකෙන් ටික දැනෙන ගන්නවා. හැබැයි තමන්ට නිින්ද යන්න පුළුවන්, තමන් වා කල්පනාවේ ඉන්නට ඕන. තමන් ඇතැමිට භාවනාවේ කියලා තමන්ට හිතෙන්නේ. නමුත් තමන් අඩ නිින්ද හෝ සම්පූර්ණ නිින්දට ගිහිල්ලා තෙන්න පුළුවන්. තමන්ගේ අවස්ථාවේදී වීරය දිනු කළා නවත තමන්ගේ සිහිය ප්‍රබෝධමත් කරගන්න බලන්න. එතකොට දීගං වා පස්සන්තෝ දීගං පස්සාමීති පජානාති. දීර්ඝව හුස්ම පිට වෙනකොට තමන් දන්නවා දීර්ඝවය හුස්ම පිට වෙන්නේ කියන එකක් දන්නවා. මෙහෙම පින්නතුනි ටිකෙන් ටික තමන් කරනකොට තමන්ට දැනෙනවා අර දිග හුස්ම ගතිය ටිකෙන් ටික අඩු වෙලා හුස්ම දැන් ටිකෙන් ටික කෙටි වෙනවා කියලා. හැබැයි පින්නතුනි මෙතන හොඳට මතක තියාගන්න කාරණයක් තමන් දිගට ගන්නවා කියලා හිතල හෝ කෙටියෙන් ගන්නවා කියලා හිතල නෙවෙයි කරන්නේ. ස්වාභාවිකවම දීර්ඝව ගැනෙනවා නම් ඒ ස්වාභාවිකව දීර්ඝව ගැනෙන බව දැන ගැනීමයි කරන්නේ. ස්වාභාවිකව හුස්ම ගන්නකොට කෙටි වෙනවා නම් ඒ කෙටි වෙන එක ගැනයි තමන් දැන් මේ හිතන්නේ. දැන් ඔන්න මං කලින් දිගේව හතරක් ගත්තා, ඊළඟට කෙටියව දෙකයි ගන්නෙ. එහෙම කියලා ඕන කමින් නෙවෙයි ගන්නෙ. ස්වාභාවිකවම දෙන දේ ගැන තමන් මේ හිතන එක තමයි කරන්නේ. ඒක තමන් මේ දැන් යන්නේ සීලෙක පිළිහිටලා අර ඇත නැත කියන අන්ත දෙක ගැන හොඳට දැනගෙන පංචස්කන්ධයේ නිරෝධය දකින්නට හිත තියාගන්න තමයි තමන් මේ සිසිල් ජලයක් කරා බැස ගන්න යන ගමනක් මේ. එතකොට මේ ඥානයේ ඇතුවයි තමන් යන්නේ. මේ යන ගමනේදී පින්නතුනි තමන් දැන් තමන්ට කෙටිව හුස්ම ගන්නකොට තමන්ට දැනෙනවා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියපු ආකාරයට තමන් කෙටියෙන් හුස්ම ගන්නකොට දැන් කෙටියෙන් හුස්ම ඇතුළුනේ, කෙටියෙන් එකක් පිට උනේ කියලා තමන්ට දැනෙනවා. පින්නතුනි මේ අවස්ථාවේදී විශේෂම කාරණයක් තමයි තමන්ගේ සිහිය තව දුරටත් තමන් තියාගන්නේ නාසයේ කෙළවරේමයි. එතකොට හුස්මත් එක්ක තමන් කොහාටවත් යන්නේ නැහැ. හුස්ම තියාගෙනම තමයි හුස්ම පිළිබඳ අවබෝධය සති නිමෙතට තියාගෙනම තමයි තමන් ටිකෙන් ටික මේ ගැඹුරට යන්නේ. එතකොට රස්සංවා අස්සසන්තෝ රස්සංවා පස්සසන්තෝ ආදි වශයෙන් කෙටියෙන් හුස්ම ගැනීම පිට කිරීම ගැන අවබෝධ වෙනකොට තමන්ට ඒක දැනෙනවා. දැන් මේ විදිහටත් තමන් පින්නතුනේ ඇතැමිට මේ පියවරේ තමන්ට දවස් ගාණක් ඉන්න පුළුවන්. සමහර විට මේ තමන් වඩන භාවනාවේදී දවස් ගාණක් මේ විදිහට වඩනවා වෙන්න පුළුවන්. ඇතැමිට සතෝව අස්සසති සතෝව පස්සසති කියන එක ඇතැමිට මාස ගාණක් වඩනවා වෙන්න පුළුවන්. ඒතකොට එක දවසින් මේ 16ම වඩනවා කියලා කාර්යයක් නෑ පින්නතුනේ. මේකට කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන එක ගැන අපි දැන් මේ කෙටියෙන් ඒකේ පියවර ටිකෙහි ලක්ෂණ හඳුනා ගන්න එකයි දැන් මේ කරන්නේ. එතකොට මෙහෙම යනකොට යාට දැනෙනවා සම්බකාය පරිසංවේදී අස්ස සිස්සාමේති සිකති කියලා. දැන් නාසයේ කෙළවරට තමන්ගේ හිත තියාගෙන ඉන්නේ. ඒහි නාස්තාවේ තමන් දැනෙනවා සම්පූර්ණ ශරීරය ගැනම අවබෝධය ලැබෙනවා. තාමත් හිත නාසයේ කෙළවරේමයි තියෙන්නේ. හිත හුස්මත් එක්ක පෙනහළු දිගේ ගියේ නැහැ, කකුල් දිගට ගියේ නැහැ. තමනුත් තමන් තාම සිත නාසයේ කෙළවර තියාගෙන තමයි අර දෙස තමන් බලන්නේ. මුළු ශරීරයම සමස්තයම මුළු ශරීරයම නැත්තම් මුළු ආස්වාස ප්‍රස්වාසය ගැනම සමස්ත අවබෝධය තියාගෙනම තමන් දැන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සබ්බකය කියලා කියන්නේ මෙතන පින්නතුනේ හුස්ම කය ගැන. සාමාන්‍ය ශරීරයම නෙවෙයි මේ කියන්නේ. හුස්ම ගැනීම සම්බන්ධ වූ කය ගැන සම්පූර්ණ අවබෝධය සහිතව දැන් හුස්ම ගැන. සබ්බකය පරිසංවේදී පස සිත් සාමීති සික්කති කියලා සඳහන් කරන ඊළඟට අන්නේ සියලු හුස්ම කය ගැනම අවබෝධය සහිත වේත නැත්තා හුස්ම පිට කරමින් කාලයක් ගත කරනවා. අන්න එහෙම යනකොට යට දැනෙනවා පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති. අර මුළු ශරීරයම දැනෙච්ච එක මුළු ශරීරයම යාට සැහැල්ලුවක් කරා දැන් ටිකෙන් ටික ගමන් කරනවා. පින්නතුනේ මෙන්න මේ ආස්ථාවන විට එයාගේ ශරීරය ගැන සතර සතිපට්ඨානය තුළ කායනුපස්සනාවෙහි යම්කිසි දුරකට මේ තැනැත්තා දැන් මේ ඇවිල්ලා ඉන්නේ. එයා ශරීරයේ හුස්ම ගැනීම නැමැති මෙන්න මේ කායනුපස්සනාවේ කොටසට තමන්ගේ සිහිය පිටුවා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට එයාට මේ ශරීරයේ හට ගැනීම නිරුද්ධ වීම ගැන අවබෝධය මේ අවස්ථාවේ තියෙනවා. මේ ශරීරය කියලා පිහිටලා තියෙන්නේ මේ සතර මහා භූත රූප මත නේද? සතර මහා භූත රූප ඇසුරු කරලා තියෙන උපාදාය රූප මත නේද මේ ජීවිතයක් තියෙන කියලා එක දකිනවා. ඒ විතරක් නෙවෙයි තැනැත්තා දකිනවා මේ ශරීරය මේ කවලින්කාර ආහාරය නිසා හටගත්තු දෙයක් නේද කියන එකත් එයා දකිනවා. ඒ විතරක් නෙවෙයි මේ හේතු තුලින් හටගත්තු මේ ශරීරය භෞතික ශරීරය සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා විදර්ශනා පැත්තේ සලකුණු බලමින් තමයි මෙයා යන්නේ. සම්පූර්ණ විදර්ශනාට බැසගත්ත නෙවෙයි. තාම එයා සමතේ තුලින්ද ගනිමින් විදර්ශනාවේ ඡායාවෙහි පහස ලබමින් තමයි මෙයා යන්නේ. හුස්ම ඇතිවීම නැතිවීමත් එයා දකිනවා. ඒ මොහොතේ හටගන්නවා, ඒ මොහොතෙන් නිරුද්ධ වෙනවා. මේ ශරීරයත් එහෙම දෙයක්. හැම මොහොතෙම මේකේ හට ගැනීම නිරුද්ධ වීමත් එයා දකිනවා. ඒ දකින්ෙන් එහාට යනකොට එක අතකින් කවලින්කාර ආහාරයේ ටිකෙන් ටික අවබෝධ වෙනවා. අනිද්දේ අසුභ වූ ස්වභාවන යුක්ත මේ ශරීරයේ සුභ කියන විපල්ලාසයත් එයාට ටිකෙන් ටික දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආ රූපස්කන්ධයේ පිළිබඳව ටිකෙන් ටික අවබෝධය ලබනවා. ඒ ලැබීමත් එක්ක ඔහු තවදුරටත් හිත සමාධිමත් කරමින් තවදුරටත් මේ භාවනාවේ හුය දෙනවා. කොහොමද හය දෙන්නේ? එයා තවදුරටත් මේ විදියට හිත වඩනකොට පීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියපු ආකාරයට තමන්ගේ සිතට ප්‍රීතියක් දැනෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන්න පින්නතුනි තමන්ට මානසික සුවයක් එනවා. අර බාහිර බඩමුට්ටු මත පුද්ගලයන් මත අපි වින්දනය කරපු සතුට වෙනුවට තමන්ගේම සිතේ එකඟ බව තුළ යා සතුට ලබන කෙනෙක් බවට පත් වෙනවා. යාගේ මනසට මේ සතුට දැනෙනවා. පීති පරිසංවේදී අස්ස සිස්සාමේති සික්කති. පීති පරිසංවේදී පස්ස සිස්සාමේති සික්කති. මේ ප්‍රීතිය යා භුක්ති විඳින්මින් එයා ආස්වාස කරනවා, එයා ප්‍රාස්වාස කරනවා. ඒ සිතට දැනෙන සුවේ විතරක් නෙවෙයි පිනතුනි. ඒ සිතට දැනෙන සුවේ තමන්ගේ කයට දැනෙන්න ගන්නවා. ඒ කයට දැනීමට තමයි අපි කියන්නේ සුඛ පරිසංවේදී කියලා. හිත සැහැල්ලු වෙනකොට දැන් සත්බොජ්ජංග වල තියෙන පීති පරිසං පීති සම්බොජ්ජංග පස්සද්ධි සම්බොජ්ජංග කියලා. පීති සම්බොජ්ජංගෙන් වෙන්නේ මනසේ සතුට ඇති වෙන එක. පස්සද්ධි සම්බොජ්ජංගෙන් වෙන්නේ කයේ සැහැල්ලු ගතිය ඇති වෙන එක. එතකොට සුඛ පරිසංවේදී අස්ස සිස්සාමේති සික්කති. සුඛ පරිසංවේදී පස්ස සිස්සාමේති කියපු ආකාරයට තමන්ගේ සැපය දැනෙමින් කායික සුවයක් ආස්වාදනය කරමින් එහෙත් තමන්ගේ සිත දිගින් දිගටම සති නිමිත්තත් එකකට තියාගෙන තමන් තාම දුරටත් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සති නිමිත්තට සහ හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව මේ කාරණය ගැන තමන් උපරිම වශයෙන් තමන්ගේ සිහිය පිහිටුවා ගන්නවා. මේ සිතේ සාකයේ සෑළු භාවය නිසා හෝ නින්දට වැටෙන්න පුළුවන්. නමුත් ඕ නිතර අවදිමත් භාවයෙන් ඉන්නේ තමන් හිතගෙන සම්පූර්ණ අවධානයෙන් සතිමත් භවෙන් දිගින් දිගටම හෝ සිත තුළ සිහිය පිහිටුවා ගන්නවා. මෙහෙම කාලයක් ඉන්නකොට පින්නතුනි චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති කියපු ආකාරයට සිතේ තියෙන සිතිවිලි නැත්තං සංඥා වේදනා කියලා කාරණා දෙක ගැන යට පැහැදිලි වෙන ගන්නවා. සංඥා සහ වේදනා කියලා චෛතසික දෙකක් තියෙනවා. මෙන්න මේ සංඥා වේදනා ගැන යට දැන් ටිකෙන් ටික දැනුම වෙනවා. ඇතැම් විට කායික වේදනා වෙන්න පුළුවන්. මනසට දැනෙන වේදනාව වෙන්න පුළුවන්. ඒවත් ඔහු දකිනවා. ඒවත් දකිමින් තව තවත් දුරට ඔහු හිත තැම්පත් කරගන්නවා. හැබැයි ඔහු ශරීරයට අපහසුවක් දැනුණත් ඒ තුල නෙවෙයි ඔහු සිත පිහිටුවා ගන්නෙ. ඒක ඔහු අනිත්‍යතාවය දකිමින් තව දුරටත් තමන්ගේ සිහිය දිනු කිරීම පිළිබඳව නාසයේ කෙළවරට හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳව තමයි ඔහු ප්‍රමුඛත්වය දෙන්නේ. ඔහු ශරීරයට වේදනාවක් එනකොට සිහි කරන්න පුළුවන්. ශරීර වේදනාව විතරක් නෙමෙයි අපට එන්නේ පින්නතුනි. අපට වැඩිපුර වෙන්නේ මනෝ සංකේතන වේදනා එන්නේ අපට. අපට මනසට දැනෙන වේදනා තමයි වැඩිපුර එන්නේ. ශරීරයට දැනෙන වේදනා බොහොම ටිකයි එන්නේ. අපි දැකපු වහපු දේවල් අතීත සංඥා තමයි අපට එන්නේ ඇත්තෙම. අතීත වේදනා තමයි එන්නේ. මනසට දැනෙන මනෝ වේදනා තමයි වැඩිපුර එන්නේ අපට. එතකොට තමන් අහපු දැකපු දෙයක් ගැන සැප හෝ දුක් වේදනා තමයි වැඩිපුර එන්නේ. අන්න ඒක ගැන තමන් අවධානයෙන් වැඩිපුර එන්නේ. කය ගැන සිහි කරන එක එච්චරම අමාරුවක් නැහැ ඇත්තම පිළිතුරින්. දැන් මට මෙතන රිදෙනවා මෙතන වේදනාවක් කියන එක සිහි කරන එක ඒක අමාරුවක් නැහැ ඇත්තම. දැන් අපි පිළිතුරින් වාහනයක් පදවගෙන යන්න බලන්න. හැටම 500ක් දුර ගියත් අපට ඇතැමෙන කයක නෙවෙයි වේදනාව වෙන්නේ. ඔව හිතට නොඑක් දේවල් මතක් වෙනවා, දැකපු දේවල්, අහපු දේවල්. ඒවනේ ඒ ලෝකයක් එක්කනේ අපි මේ ගමන යන්නේනේ. මෙච්චර දුර ගියාද කියලා කයක දැනෙන්නවත් නැහැ සමහර විට. වෙනම මනෝලෝකයක මේ අපි යන්නේ. ඒතර අපිට වැඩිපුර එන්නේ කයක ලැබෙන වේදනකට වඩා මේ මනසට ලැබෙන වේදනා සංඥා තමයි අපිට වැඩිපුර එන්නේ. ඒතර මෙන්න මේක අවබෝධ කර ගැනීම තමයි බුදුදහමේ මූලික ඉලක්කය. ඒතර මේකට තමයි ප්‍රමුඛත්වය අපි දෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතෙන්දි ප්‍රධාන දෙයක් තමයි සමුදේ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියන විදිහට විදර්ශනා පැත්තේ ටික ටික සෙවණැල්ල ලැබමින් තමයි මෙයා මේ යන්නේ. එක පැත්තකින් සමතේ දිනු වෙනවා මේ අවස්ථාවේදී, අනිත් පැත්තෙන් විදර්ශනා පැත්තටත් ඔහු අවධානය යොමු කරනවා. ඒ නිසා තමයි සතර සතිපට්ඨානයේ මහා සතිපට්ඨාන සූත්‍රයේ නිතරම සඳහන් කරන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. මේ සංඥා වේදනා හට ගන්නවා නම් ඒව හටගත් ස්පර්ශය නිසා ඒකේ මුලටම හිත තියෙනවා. අන්තිම කොනට නෙවෙයි හිත තියන්නේ. ලෝකයේ මිනිස්සු වේදනාව අල්ලගෙන වේදනාවට අඬද්දී අපි වේදනාව ඇති වෙච්ච හේතුවට හිත තියලා හේතු වෙහි යැවීම නැතිවීම දකිනවා. ඒ තුලින් මෙතෙන් තමයි ප්‍රඥාව තියාගන්නේ. බුදුදහමෙන් කරන්නේ ඒක. එතකොට චිත්ත සංඛාර පරිසංවේදී කියලා කියන්නේ මෙන්න මේ තමන්ගේ මනසට එන සංඥා වේදනා ගැන තමන් සිහිය දිනු කරමින් ඒ ගැන දැනුවත් වෙමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති. ඊළඟ පියවර දෙපිනතුනි පස්සම් බයං චිත්ත සංඛාරං. මෙන්න මේ සංඥා වේදනාවල ස්පර්ශය සංසිඳුවමින් සංඥා වේදනා සැහැල්ලු කරමින් මෙයා තවදුරටත් භාවනා කරනවා. මේ අවස්ථාවේදී පිනතුනි වැදගත්ම දෙයක් තමයි අර මුලදී සංඥා වේදනා හඳුනාගත්තා. මේ පියවරේට ඒවා සැහැල්ලු කළා. ඊටත් වඩා දුරට තමන්ගේ හිත සියුම් කරනවා. අපි භාවනාව ආරම්භ කරේ මොහොතේ පටන් අන්තිම මොහොත දක්වාම වේදනාවක් විතරයි නම් හිතේ හිටියේ ඇත්තෙම අපේ හිත දිනු වෙලා නැහැ. හිත එකම මට්ටමේ හැමදාම තියෙන්නේ. එක පැත්තකින් ඒකේ මුලට ගිහලා හිත තියන්නට ඕන, ඇතිවීම නැතිවීම බලන්නට ඕන. තව දුරටත් හිතේ සැහැල්ලුව, හිතේ සතිමත් බව අපි දිනු කරමින් ඉදිරියට යනවා. මෙතන පින්නොතනි අපි පියවර හතරක් මේ අවස්ථාවේදී සඳහන් කළා මේ දෙවැනි අංගයේ විදියට. පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම් බයං චිත්ත සංඛාරං කියලා. මේ දෙවැනි කොටස් හතරෙන් කියවෙන්නේ පින්නොතනි වේදනානුපස්සනාව ගැන. මේ අවස්ථාවේදී වැඩෙන්නේ වේදනානුපස්සනාවයි. අනිත් පැත්තෙන් වේදනා කියන ස්කන්ධය ප්‍රකට වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනි ස්පර්ශ ආහාරය ප්‍රකට වෙනවා. මේක තමයි අපේ හිතේ ටිකෙන් ටික දියුණු කරා යන්නේ. මේ දියුණු කරා යන ගමන් පින්නතුනි අපි එතනින් නවතින්නේ නැහැ. අපි ඒ තුලින්දගෙන තව දුරටත් හිතේ එන්නෙන්නම සැහැල්ලුව දිනු කිරීම සඳහා, සතිමත් බව දිනු කිරීම සඳහා අපි ඉදිරියට යනවා. අපි දැන් මේ පියවර ටික දිගට කිව්වට පින්නතුනි අපි එක පියවරක් කළා. අපි ගෙදර වැඩ කරනවා, ඉවත් කරනවා, සාමාන්‍ය කරලා දවසට පැයක් කරනවා, දෙකක් කරනවා. ඒ අතරේ පුළුවන් නම් වැඩිපුර වියක ලැබිච්ච වෙලාවේ වරුවක් විතර භාවනා කරනවා. අපි ටිකෙන් ටික මේ ඉදිරියට යන්නේ. හැබැයි ලක්ෂණය තමයි පින්නතුනි භාවනාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේ සමන් කාලයේ වැඩිපුරේ සඳහා යොදපු ප්‍රමාණයට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අනිත් වැඩපළත් මේකට සම්බන්ධ කරගන්නට ඕන. දැන් අපි දන්නවා ගෙදරක දරුවෙක් ඉන්නකොට, ගෙදරක අලුතෙන් දරුවෙක් බිහි වෙනකොට කෙනෙකුට මුළු ගෙදරම වෙනස් කරනවනේ නේ. ඒ දරුවට ඇඳුම් හදනවා, ඇඳුම් මහනවා. පිරිමි ළමයෙක් නම් නිල් පාටේව, ගෑනු ළමයෙක් නම් රෝස පාටේව. ඒ ළමයට සෙල්ලම් බඩු ගේනවා, ගෙදර කට්ටිය ටිකක් කලබල ගතිය අඩු කරනවා, පිරිසිදු කරනවා, මදුරු දැල් ගේනවා, නොයෙක් දේවල් කරනවා නේ. මුළු ගෙදරම ඒ දරුව වෙනුවෙන් වෙනස් වෙලා තියෙනනේ. පින්නතුනේ මේ භාවනාවත් එහෙම තමයි. දරුවෙක් හදන වගේම තමයි තමන්ගේ මේ හිත හදන වැඩ පිළිලක් මේක. අර වෙනද කරපු කලබල ගතිය ටිකක් අඩු වෙනවා. ඈ කෑම බීමට තිබිච්ච ආසාව ටිකක් අඩු වෙනවා, බාර ගන්න අඩු වෙනවා, ෆ්‍රිජ් එක හරින බාර ගන්න ටිකක් අඩු වෙනවා ටිකෙන් ටික. ඈ මේ හුඟක් වෙනස්කම් වෙනවා කියනසිනි. වචනය හුඟක් සංවර වෙනවා, කලබල ගතිය අඩු වෙනවා. මේවත් අපේ ජීවිත තුළ වෙනස් වෙන්න ඕන. නින්ද ටිකක් පාලනය කරනවා, ඉන්ද්‍රිය සංවරය ඇති කරනවා, බණහන් යොදන වෙලාව වැඩි කරනවා, ගෙදර බඩමුට්ටු පිළිවෙලට තියෙනවා, පිරිසිදුවට තියෙනවා, ඇසුරු කරන කලබල කාරි වඩු ආශ්‍රය කරන ගතිය ටිකක් අඩු කරනවා, කලබල ගමන් යන ගතිය අඩු කරනවා. මේ හැම දෙයම පින්නතුනේ ටිකෙන් ටික තමන්ගේ වෙනස්කම් ඇති වෙනවා. මෙහෙම වෙනවනම් තමයි තමන්ට මේ ගමන් මගේ යනවා කියලා තමන්ට යම්කිසි විදියක සලකුණක් තියෙන්නේ. ඇඳුම පැළඳුමේ ඉඳම පින්නතුනේ පිරිසිදුවට ඇඳුමක් දෙකක් තිබුණත් ඇතැමිට දිනපතාම හරි ඒව හොදන නිකන් හරි වතුරෙන් නිකන් හොදන හරි ඒව වේලෙන්න දාලා නිතරම පිරිසිදු ඇඳුමක් අඳින්න එතන ඉඳන්ම බලපාන වේවා. ඒ වගේම තමන් වාහනේ වුණත් තමන්ගේ වාහනේ නිතර සුද්ධ පවිත්‍ර කළ පිරිසිදුව ඒව ප්‍රසන්නව තියාගන්න. ඒ හැම දෙයකින්ම තමන්ගේ මේ හිත දියුණු කිරීම සඳහා උපකාරයක් වෙනවා. ඒ වගේම තියෙන තුනේ මෛත්‍රිය දියුණු වෙන්නටත් ඕන. අපි අසුරු කරන අය ළඟ අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඇයි ඒ අපි තරම් ධර්මයේ දන්න අය නෙවෙයි. අපි තරම් ධර්මයේ ප්‍රගුණ කරන අයත් නෙවෙයි. අපි තරම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන අයත් නෙවෙයි. ඒ නිසා ඒ අය අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ අය අපි තරම් හිත දියුණු කරපු අය නෙවෙයි වෙන්නත් පුළුවන් සංසාරයේදී. ඒ නිසා ඒගේ අඩුපාඩු සංගලදී අපි හුඟක් ඉවසනවා, හුඟක් සමාව දෙන්න අපි සූදානම් ඉන්නේ. නිතරම අපි ගැටෙනවා නම් ඊයත් එක්ක පින්නතුනේ එතෙන්දී අපේ මේ ඉලක්කේ කරා අපට යන්න බැරි වෙනවා. ඒ නිසා ඊයත් එක්කට ඉඳීමෙන්ම තමයි මේ ගමන අපි යන්නට ඕන. ඉන්න තැන මාරු කරයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉන්න තැන මිදගෙන තමන්ට පුළුවන් උපරිම ප්‍රශ්න ටික අවම කරගන්න බලන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතයේ පිනතුනේ ඇත්තටම සාර්ථකත්වයට පත් උනා වෙන්නේ. එනිසා මෙන්න මේ යන ගමනේදී පිනතුනේ අපි මුලින්ම සඳහන් කළ කාරණා ටික ආයි පාරක් අපි නැවත මතක් කරගන්න. මුලින්ම වාඩි වෙලා හොඳ ඉරියව්වක් ඉඳගෙන සැහැල්ලුවෙන් තමන්ගේ ඉරියව්ව සිහිපත් කරලා සිහියෙන් හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව අපි සිහියෙන් ඉන්නකොට දීර්ඝ හුස්ම ගැනීම, දීර්ඝව පිට කිරීම අපට තේරෙනවා, වැටහෙනවා. ඊට පස්සේ කෙටියෙන් රස්වස්යෙන් හුස්ම ගැනීම පිට කිරීම සිහිපත් වෙනවා, තේරෙනවා. ඊළඟට සබ්බකය පරිසංවේදී මුළු සමස්ත ආස්වාස ප්‍රස්වාස කය ගැනම අපට තේරෙනවා. මේ සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කයම සංසිඳීමෙන් පස්සම්බයං කාය සංඛාරං. ඊට පස්සේ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, සංඥා වේදනා හඳුනා ගනිමින් පස්සම්බයං චිත්ත සංඛාරං. මේ සංඥා වේදනා සැහැල්ලු වෙමින් අපේ මේ භාවනාවෙහි ටික ටික ඉදිරියට යනවා. මේ දෙවනි පියවරේදී පිනුතුනි අපට ලැබිච්ච ප්‍රධානම දේ තමයි වේදනා ස්කන්ධය ගැන අවබෝධය ඇති වෙනවා. වේදනාව කියලා කියන්නේ ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. ඇතැම් විට අපට එක මාසණියේදී දවස් ගානක් සති ගානක් තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඒක එක දිගටම තියෙනව නෙවෙයි. මනසේක සම්බන්ධ වෙ ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක ස්පර්ශයෙන් හටගත්තා. ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් එතනම නැති වෙනවා. කායික වේදනා විතරක් නෙවෙයි මේ කියන්නේ. චක්කු සම්පස්සජා වේදනා, ඇහැට රූපයක් දැකලා ඇති වෙන වේදනාව, සෝත සම්පස්සජා වේදනා, කනට ශබ්දයක් ඇහිලා දැකෙන වේදනාව, මේ ඉන්ද්‍රියන් හයටම ලැබෙන වේදනාව වෙන්න පුළුවන් මේ කියන්නේ. පුරාණේ වේදනා හය ගැනම, සංඥා හය ගැනම මෙන්න මේ අවස්ථාවේදී මේ පුද්ගලයාට අවබෝධයක් වෙනවා. මෙන්න මේ දෙවනි පියවරින් තව දුරටත් එයා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට, සතිමුඛං පරෙන් උපට්ඨපෙත්වා කියපු ආකාරයට සිහිය මේ ආශ්‍රිතව පවත්වා ගනිමින් තව දුරටත් එතනත්තා භාවනා කරනවා. භාවනා කිරීමෙහි ප්‍රතිඵලයක් හැටියට චිත්ත පරිසංවේදී යස්ස සිස්සාමීති සික්කති කියලා කියනවා. ඔන්න දැන් යා තව දුරටත් හිත පැත්තට හැරෙනවා. චිත්ත පරිසංවේදී තන්නේ කරමියා සිත ගැන අවබෝධයෙන් දැන්නේ. සිතට අරමුණක් නම් එන්නේ සරාගම්මා චිත්තං, පීතරාගම්මා චිත්තං ආදී වශයෙන්. එයා හැම සිතුවිල්ල සිතක් ගැනම එයා දැන් සම්පූර්ණ අවබෝධයෙන් ඉන්නේ, අවධානයෙන් ඉන්නේ. හැබැයි මේ ආනාපානසතිය වැඩිමේ ප්‍රතිඵලයක් විදියට පේනතුනේ එයාට තරාග, සමෝහ, අසමහිත වගේ සිත් පහළ වෙන අඩුවින්වා. හැබැයි හම්බෙන් පහළ වෙන්න පුළුවන් එයාට. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ කයනපස් චිත්තානපස්සනාවේ ඔක්කොම විස්තර කරලා තියෙනවා නේද? නමුත් මෙතෙන්දී එක සමස්තයක් වශයෙන් එක පදයකට අරන් මේ තියෙන්නේ. චිත්ත පටිසංවේදී අසුසිස්සාමිති චිකතේ කියන්නේ මෙයා හිතගෙන අවධානෙන් ඉන්නවා. මෙයාට වීතරාග, වීතදෝෂ, වීතමෝහ, සදෝෂ, සමෝහ, සදෝෂ ආදී වශයෙන් සිතුවිලි එන පුළුවන්. හැබැයි එන හැම දෙයක් ගැන මෙයා දකිනවා ඒ සිතත් පහළ වෙන්නේ නාම රූප නිසා නේද කියන එක දකිනවා. හේතුඵල ධම දකිනින් ඒ සිතේ වර්තමාන ස්වභාවයේ තේරුම් අරගනිමින් සිත ගැන පරිපූර්ණ අවබෝධය දිනු කරමින් එයා හුස්ම ගැනීම පිළිකිරීම කරනවා. චිත්ත පරිසංවේදී අසසිස්සාමිති සික්කති කියලා. ඒකත් ඒ වගේ ආස්වාස ප්‍රස්වාස දෙවිදියටම ඒතනස්සා කරනවා. කන්නකොට මේ තැනැත්තාට පිනතුනේ වැඩිපුර සිතේ පහළ වෙන්නේ යහපත් සිත් පහළ වෙන්නේ සමාහිත වීතරාග වීතදෝෂ වීතමෝහ ආදී සිතවිලි සිත් දිගින් දිගටම පහළ වෙනකොට මේ තැනැත්තාට මොකද වෙන්නේ? අභිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමේති සික්කති. මේ තැනැත්තාට සතුට දිනු වෙන සිත පිරිසුදු වීමත් එක්කම යාගේ හිතේ සතුට එන්න එන්නම වැඩි වෙනවා. තව දුරටත් මෙයා සිහිය මෙතනමයි තියාගන්නේ. මෙතන තියාගනිමින් තමයි අනිත්‍යයන් බැලුවත් බලන්නේ. ශරීර වේදනාවක් ගැන හරි ඕන දෙයක් තමන් සිතුවට කමන්නේ, වේදනාව ගැන බලන්න කියලා තියෙනවා. හැබැයි සිහිය මේ ආශ්‍රිතව තියාගෙන තමයි කරන්නේ. හරියට අපි ආලෝකයක් පොතෙන් හරි දැල්වනවා නම් තමන්ගේ අතේනේ විදුලි පන්දම තියාගන්නේ. අතේ තියාගෙන ඕන තැනකට තමයි ફોકસ කරන්නේ. අන්නේ වගේ සති නිමිත්ත මෙතන ගැට ගහගෙන තමයි ඕන තැනක් කෙරේ තමන් බලන්නේ. හැබැයි බලන්න බලන්න පින්නතුනි එන්න එන්නම සතිමත් බව තමන්ගේ චිත්ත චෛතසික පිළිබඳ අවධානය අවබෝධය සතිමත් බව එන්න එන්නම සමන්ට වැඩෙනවා විතරක් නෙවෙයි සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී කියපු විදියට මේ අනිත්‍යතාවයත් හැම පියවරකෙදීම යම්කිසි මට්ටමකින් යාට අවබෝධ වෙනවා. අභිප්‍රමෝදයන් චිත්තං සිතේ සතුට එන්න එනම දැන් වැඩි වෙනවා. සිත සමාධිමත් වෙනකොට සමාධහං චිත්තං අස්සසිස්සාමේති සික්කතේ කියලා කියනවා. යාගේ සිත තව දුරටත් සමාධිමත් වෙනවා. අන්න ඒ සමාධිමත් බව දකිනින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඒ ආස්වාස ප්‍රස්වාසය තව දුරටත් හික්මෙනවා. සික්කති කියලා වචනයක් තියෙනවා. මේක ඉතාම වැදගත් වචනයක්. මේ හැම පියවරකෙදීම කරන්නේ ශික්ෂණය, ඩිසිප්ලින් එක. එන්න එන්නම තමන්ගේ ඩිසිප්ලින් එක වැඩි වෙනවා මේ සතියමත් බවත් එක්ක ආනාපාන සතියත් එක්ක. මෙහෙම ඉන්නකොට විමෝචයන් චිත්තං අස්සසිස්සාමේති සික්කති. තමන්ගේ හිත මිදෙනවා කෙලෙස් වලින් ටිකෙන් ටික. නීවරණ අඩු වෙනවා එන්න එන්න. මෙන්න මේ පියවර පසු කරනවත් එක්කම පිනුතුනි තමන්ට ටිකෙන් ටික තමන්ගේ හිත පිළිබඳව අවධානය අවබෝධය සතිමත් බව වැඩි වෙනවා. එයාට විඥානස්කන්ධය ප්‍රකට වෙනවා. විඥාන ආහාරය ගැන අවබෝධය වැඩි වෙනවා. ඒ වගේම අනිත්‍ය පිළිබඳව වූ තියෙන නිත්‍ය සංඥාව දුර වෙනවා. අනිත්‍ය වූ ස්වභාවයක් ගැන අපි නිත්‍යමනේ හිතන් ඉන්නේ. හැම දෙයක් ගැනම අපට හැටිවෙන සිතුවිල්ල, සිත පහළ වෙන සිත, ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා මේ කුමන ඉන්ද්‍රියකින් අපි අරමුණක් ගත්තත් ඒ මොහොතට පහළ වෙන සිත ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දෙයක් සිද්ධ වෙනවා. හැබැයි අපේ සිතේ තියෙන නිත්‍ය සංකල්පය නිසා සහ මොහය නිසා මේ නිරුද්ධ වෙච්ච ඒවට නිරුද්ධ වෙන දෙන්නේ නැහැ. ඒව තවදුරටත් අපි එක දිගටම පාස්සා ගන්නවා. මෙන්න මේ තියෙන අනවබෝධය, මෙන්න මේ තියෙන මුලාව, මෙන්න මේ චිත්තානුපස්සනාව තුළදී ආනාපාන සති භාවනාවේ මේ තුන්වෙනි වතාවට කියන පියවර හතර තුළදී මේ අනිත්‍ය පිළිබඳව අවබෝධය ප්‍රකට වෙනවා. නිත්‍ය සංඥාව ටිකෙන් ටික දුර වෙනවා. ඒ දුර වෙනවත් එක්කම විඥානාහාරය නැමැති විඥානයේ ආහාරයක් කොට තියෙන මනසේ ස්වභාවය ගැන එයාට අවබෝධ වෙනවා. එයා පින්නතුනි මෙන්න මේ නීවරණ වලින් සිත මිදීමත් එක්කම ඊළඟට එයා පරිපූර්ණ වශයෙන් එයා විදර්ශනා කැතට යොමු වෙනවා. අනිච්ඡානුපස්සේ විහෙරති අස්සසිස්සාමේති සික්ඛති. දැන් එයා පරිපූර්ණ වශයෙන් වැඩේට බැසගත්තා. හරියට මරුවා සමග අවසාන සටන දෙනවා වගේ. දැන් මෙයා සාමාන්‍ය දෙයක් ගැන සිතන විතරක් නෙවෙයි. එයා සම්පූර්ණ ජීවිතය තුළ අනිත්‍යතාවය පසක් කර ගැනීම සඳහා උමාවතට යා බැස ගන්නවා. එයාට ලෝක අනිත්‍යතාවය විතරයි පේන්නේ. එයාට හටගන්න හැම දෙයකම නිරෝධයට පේන ගන්නවා. අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති. එයාට විරාගී බව ඇති වෙනවා. කිසිම දෙයක් ගැන උට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. උට යථා දේ ගැන යථා පරිදි අවබෝධ වෙනකොට ඔහු ලෝකයේ තුල ජීවත් වුණත් ඔහු ලෝකයේ තුල ඇලීමට පත් වෙන්නේ නැහැ. නොඇලී ඉන්න පුළුවන් විදිය මනසක් ඔහුගේ එන්නේම හිතේ දින වෙනවා. විරාගානුපස්සී විහෙරති. නිරෝධානුපස්සී විහෙරති. ඔහු නිරෝධයේ දකින්නව නැතිවීමක් දකින්නවා. ඒ විතරක් නෙවෙයි පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඔහුගේ සිත ටිකෙන් ටික නීවරණ වලින් මිදෙනවා. සක්කාය දිට්ඨිය ආදී නීවරණ වලින් දුර වෙනවා. මෙන්න මේ සදහම් මගේ ඉඳීමේ ප්‍රතිඵලයක් විදියට ඔහු ධම්මානුපස්සනාව ඔහු තුළ වැඩෙනවා. මනෝ සංචේතන ආහාරය ප්‍රකට වෙනවා. ඒ වගේම සංස්කාර ස්කන්ධය ප්‍රකට වෙනවා. පින්නතුනි මෙන්න මේ අවබෝධය මුලින් ඉඳන් ටිකෙන් ටික දිනු කරන්න තමයි පින්නතුනි අපි ටිකෙන් ටික බාහිර රූපය තුල හිත බැස ගන්න ගතිය අඩු වෙලා. යමක් බාහිර රූපයක් කියලා දකිනවා නම්, ශබ්දයක් අහනවා නම්, ගඳ සුවඳක් විඳිනවා නම් මේ හැම දෙයකම යථා ස්වභාවය එන්න මෙයාට ප්‍රකට වෙනවා. එයා බාහිර රූපයක් දකිනකොට රාගයක් හරි ද්වේෂයක් හරි ඇති වෙනවා නම් එයා බලන්නේ මේ පැත්ත බලන්නේ තමන්ට ලැජ්ජ හිතෙනවා. අනේ තමන්ට වැරදුනා නේද කියලා. බාහිරට නෙවෙයි ඇඟිල්ල දික් කරන්නේ. බාහිරට කම්ප්ලේන් කරන ගතිය අඩු වෙනවා දැන් එන්නේ. දැන් අපි නිතරම පුද්ගලෙන් අඩුපාඩු ගන්නේ කියනවා නම් මෙහෙම කළා වැරදි එහෙම කියලානේ. සාමාන්‍ය ලෝකෙදී අපි කරනව නැත්තේ නෑ. නමුත් වෙනතුනේ එන්නේම තමන්ට තේරෙනවා බාහිර අඩුපාඩුව තියෙන තමන්ගේ පැත්තේ කියලා. ඒකෙන් කියන්නේ නෑ දරුවෙකුට ඥාතිවරයෙකුට ආවාදයක් දෙන්නේ නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි කරුණාවෙන් අනිත්‍යයේ වරදක් නිවැරදි කරනවා. හැබැයි ඒක කරන්නේ වාස්තීයෙන් තමන් කරන්නේ. තමන් බර්න් අවුට් වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ රැකහරණය තමන්ට ආරක්ෂාව නිතරම අභ්‍යන්තරේ දාගෙන ඉන්නේ. තමන්ට වටිනම දේ තමන්ගේ හිත. ඒ හිත උපරිම වශයෙන් කුසලයේ තුල සතිමත් බව තුල ප්‍රඥාව තුල තමන් වඩමින් තමයි මේ ගමන යන්නේ. ඒ වගේම එක නැත්තා ආයතන කුසලතාවය ඇති කරගන්නවා. ආයතන කුසලතාවය කියලා කියන්නේ ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය බාහිර දෙයට අයිතිත් නැහැ, ඇහැට අයිතිත් නැහැ, විඥානයට අයිතිත් නැහැ, මේ කිසිඳු දෙයකට අයිති නැහැ කියන කාරණය. දැන් අපි යකඩ කෑලි දෙකක් එකට ගහනකොට ශබ්දයක් හට ගන්නවනේ. එතකොට ඒ ශබ්දය ඒ යකඩ කෑලි දෙකට අයිතිද? යකඩ කෑලි දෙකට අයිති නැහැ ඇත්තෙන්ම. ඒ ශබ්දය අයිතිද කනට? අපි කනටයි තින්නේ. ඒ ශබ්දයයි තේද අපේ විඤ්ඤාණයට? විඤ්ඤාණයටයි තින්නේ. හැබැයි යකඩ කෑලි දෙකෙන් එන ශබ්දය යකඩ කෑලට නොපැවරුවට අපි කවුරු හරි බැන්නොත් කොහොමද? බැන්නොත් අපි එතන ආවලමට බැන්නයි දාන්න පන්සලේදී මෙහෙම වචනයක් කිව්ව හොඳයි බලාගමු කියලා. ඊට පස්සේ ඔන්න අරක නැති වෙන්නේ. ඊට පස්සේ අරක හොල්මන් කරනවා. මේකට බැඳලා ගැට ගන්නවා. පින්නතුනි මෙන්න මේකත් එන්නෙම අඩු වෙනවා. බාහිර රූපයට මේව බැඳින්නේ නැහැ අපිට පස්සේ. දැන් අපි කරන්නේ මේව බැඳලා තියන එකට. අනිත් දේ තමයි පින්නතුනි අපි දැන් හිතාගෙන ඉන්නේ යමක් ඇසෙන් දකිනවා නම් දැන් මේ පීරිසිය දකිනවා නම් පීරිසිය අල්ලන්නත් පුළුවන්, පීරිසියේ ශබ්දය අහන්නත් පුළුවන්, රස බලන්නත් පුළුවන්, අනිත් ඉන්ද්‍රියවලට යනවා කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනේ බලන ඉන්ද්‍රියෙන් රූපය කියන කේදී වර්ණ මාත්‍රයේ විතරයි ඇහැට ඇහෙන් චක්කු විඥාණයෙන් රූපය තුළ ඒ එක කාර්යභාරයක් විතරයි කරන්නේ. ඊට පස්සේ අපි අල්ලන රූපය අල්ලන්නේ ස්පර්ශය අපි ලබන්නේ. අර බලපු එක එතනම නැති වුණා. දැන් උදාහරණයක් ඇටියට වතුර බේසමක් තියෙනවා කියමු. වතුර බේසමක් තියලා අපි ඒ දිහා බලනකොට අපට වතුර බේසෙම අපේ මූණ පේනවනේ. ඒ වතුර බේස්මේ පේන අපේ මූණ පුළුවන් අල්ලන්න අපට. වතුර බේස්මේ පේන මූණ අපට අල්ලන්න බෑ. ඒ වතුර බේස්මේ පේන මූණ අපට ඉඹින්න පුළුවන්ද? ඉඹින්නත් බෑ, ගඳ සුවඳක් බලන්න බෑ ඒකේ. ඒ ඇහැට පේන වතුර බේස්මේ පේන්නේ මූණ, මූණේ මේ රසයක් තියෙනවද? රසයකුත් නෑ. එතකොට ඒ පේන රූපය ඇහැට විතරයි ඒක ගෝචර වෙන්නේ. අල්ලන්න ගියොත් මේ වතුර අහු වෙන්නේ. යම් කිසි කෙනෙක් පෙන්නලා මේ අම්මා හරි තාත්තා හරි කියලා අල්ලන්න ගියොත් අපට දෙයක් අහු වෙනවා. ඒ අහු වෙන්නේ අම්මා නෙවෙයි, සතර මහා භූතරෝ අහු වෙන්නේ. ඒ අම්මා අහු වෙනවා නම් ඒ අම්මා මිය ගියාට පස්සෙත් එහෙනම් අම්මා අල්ලන්න පුළුවන් වෙනවා. මිය ගියාට පස්සේ අම්මා අල්ලන්න බෑ එහෙමනේ. දැන් බලන්න පින්නතුනි, අපි කෙනෙකුගේ රූපයක් ගන්න. දැන් අපි ආදරෙම කරන දැන ජීවත් වෙන කෙනෙක් ගන්න බලන්න, මතක් කරගන්න. ඒ තැනත්තාගේ පින්තූරයක් තියෙනවා, ෆොටෝ එකක් තියෙනවා. ඒකත් මෙතන තියාගෙන ඉන්නවා. අපි දැක්ක ගම හා මෙයා කියලා එයාගේ ලෝකෙට යනවා අපිනේ. එයා ගැන අපි රෙකෝඩ් පටියක් අහන මොකක් හරි පටිගත කරපු එකක්. එතකොට අපි නාහවලා තමයි මේ ඉන්නේ කියලා. ඒ වගේ මෙයා පාවිච්චි කරපු ඇඳුමක් තිබුණොත් ඒකත් මතක් වෙනවා. මෙයා තමයි අර සංකල්ප ටික ඔක්කොම යනවා. එතකොට ඒ අතරේදී ඉන්න ඒ අදාළ පුද්ගලයා දැන් මෙතන ඇවිල්ලා ඉන්නවා එහෙම. එතකොට ඇත්තටම නියම් පුද්ගලයා කවුද මේ? දැන් පින්තූර එකක් තියෙනවා, ඇඳුමක් තියෙනවා, මෙයාගේ රෙකෝඩ් පටියකුත් තියෙනවා, මේ පුද්ගලයාමත් තියෙනවා. කවුද ඇත්තම කෙනා? එතකොට අපි කියමු ඒ කෙනා ඉන්න මෙතන හිටිය ගමන් ඒක නැත්තා මරණයට පත් වෙනවා. දැන් අපි හිතන්නේ නා මේව නම් යන්නේ නෙවෙයි, හැබැයි මෙතන ඉන්නේ මෙයාව තමයි කියලා. ඒ රූපෙට දැන් විශ්වාස කරන එයත් අපි කියමු මෙතන මරණයට පත් වුණා කියලා. දැන් හිතත් විඥානයත් අයින් වුණා. එතකොට ඇත්තටම කොහෙද මේ පුද්ගලයා හිටියේ? ඕ අර භෞතික දේ සතර මහා භූත රූපේ ඇසුරු කරගෙන අපේ සිත බැසගෙන තිබුණා මේ අහවලා කියලා. එතකොට ඒ තැනත්තා ලෙඩ වෙනකොට, මහලු වෙනකොට ඒ දුක් ටික එහෙම අපි අරගෙන දැන් තිබුණේ. එතකොට අපි අර අනාත්ම වූ සතර මහා භූත රූපය තුල මගේ අම්මා තාත්තා දරුවා කියලා හිත බැසගෙන තියෙනවා බාහිරව. බැසගත්තට පස්සේ ඒ රූපය මහලු වෙනකොට, ලෙඩ වෙනකොට ඒ දුක් ටික ඔක්කොම අපට එනවා. අපි දක්ෂ වෙන්නට ඕන යම් කිසි අපි ඇසුරු කරන කෙනෙක්ගේ රූපයක් දැක්කත්, සබ්දයක් ඇහුවත්, වෙන දෙයකින් හොයා හඳුනාගත්තත් වෙන්නේ ඒ භෞතික දේ ඇසුරු කරගෙන. භෞතික දෙයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. නැහැ කියලා කිව්වොත් අන්තිකට යනවා. නැහැ කියන දෙයක් නෙවෙයි, සතර මහා භූත රූපයේ කබලින්කාරාහාරය ආදී මේ හේතු ඇසුරු කරගෙන දෙයක් ලෝකෙත් තියෙනව නැත්තේ නැහැ. ඒකත් හේතු තුලින් ඇතිවෙච්ච දෙයක්. ඒ ඇතිවෙච්ච දේ තුල අපේ හිත බැසගන්නවා මේ අහවල අපේ කෙනා කියලා. එතකොට ඒ බැස ගැනීම ඇති වුණේ අපේ අභ්‍යන්තරයේ මානසික ස්වභාවයට අනුව. අපේ විඥානය, අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, යථා ස්වභාවය නොදන්නා නුවණ, මේ ආදී දේ නිසා තමයි අපට මේ තැනැත්තා මේ විදිහට හඳුනාගත්තේ. දැන් අපි මේක පුද්ගලෙක් මෙතන ඉන්නවා. ඒ තැනැත්තා ඇතමිට මගේ අම්මා වෙන්න පුළුවන්. දැන් මගේ ආච්චි ගත්තොත් ඒ ආච්චිගේ දූ. එතකොට මගේ අක්ක ගත්තොත් ඒ අක්කගේ අම්මා. ඇතැම් විට අපේ මාමා ගත්තොත් මාමගේ නංගිමි, නැත්නම් අක්කා. එකම පුද්ගලයා ගැන එක එකයි තමන්ගේ සංකල්ප ලෝකයෙන් තමන් මේ නිර්මාණය කරගෙන ඉන්නේ. ඒ නිර්මාණය කරගත්තු ප්‍රමාණයට තමයි මේ දුක හටගන්නේ මෙයාට. එතකොට දුක කියන එක මෙතනින් අපට ආපු දෙයක් නෙවෙයි, අපේ අභ්‍යන්තර සංකල්ප සහ අවිද්‍යාව, තෘෂ්ණා ආදී මේ කාරණාවලට සමාන්තරව අපි නිර්මාණය කරගත්තු දෙයක් තමයි මේ තුලින් අපට මේ හටගන්නේ. තොර මෙන්න මේක දැක ගන්න යන ගමනක් තමයි පින්නතුනි මේ ධර්ම මාර්ගයේ වැඩීම කියලා කියන්නේ. මේ ධර්ම මාර්ගයේ වඩන්න වඩන්න පින්නතුනි අපි ආයතන කුසලතාවය වැඩි වෙනවා. ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය ගැන දක්ෂතාවයෙන් එන්නම වැඩි වෙනවා. බාහිර රූපයට තියෙන බැස ගැනීම අඩු වෙනවා. ඒ වගේම නිත්‍ය සංකල්පනාවෙන් විපල්ලාසෙන් දේවල් අල්ල ගන්න ගැති අඩු වෙනවා. සැප කියන විපල්ලාසෙන්, සුභ කියන විපල්ලාසෙන්, ආත්ම කියලා ගන්න විපල්ලාසෙන් සිත බැස ගන්න ගතිය එන්න එන්නම අඩු වෙනවා. ඒ අඩු නැයි කියලා පින්නතුනි බය වෙන්න එපා. අපි එදිනෙදා කරන වැඩ නොකර ඉන්න. ඇතැම් විට දැනටත් වඩා පැය ගාණක් තියා වැඩ කරන්න පුළුවන් ඇති. දැනටත් වඩා තව උපාධියක් ගන්නත් පුළුවන් එයා. එයා දැනටත් වඩා මහන්සියෙන් වැඩ කරන කෙනෙක්. පින්නතුනි අපි වැඩපල කරද්දී හැම මොහොතකම අපි පින්නතුනි ධර්මයත් එක්ක ඉන්නේ. අතුපතු ගානකොට බුදුමන වඩනවා, අනිත්‍ය වඩනවා. අපේ කාලය පොඩ්ඩක්වත් නාස්ති වෙලා නැහැ. අපි උදේ 6 ඉඳන් රෑ 12 වෙනකන් එක දිගටම වැඩ කරගෙන පුළුවන්. මේ වැඩ කරන්න ඉන්නවනේ. උදේ 6 ඉඳන් රෑ 12 වෙනකන් වැඩ කරන්නයි. එහෙමයි ඉන්නවා. යා කන බොන ටික එක විතරයි ගන්න, අනිත් ඔක්කොම වැඩ කරන්න ඉන්නම් තියෙනසනේ. පෑ 8 නෙවෙයි, පෑ 12 නෙවෙයි. පෑ 18 වැඩ කරන්න ඉන්නවා තියෙනසනේ. ධර්මයක් එක්ක ඉඳගෙන අපට මේ වැඩ කරන්න පුළුවන් බැරි නෑ. එතකොට පින්නත අපට කිසිම විදිහේ වෙහෙසක් නෑ. දැන් අපට වෙහෙස තියෙන්නේ කරන වැඩෙන් නෙවෙයි. අපි ඒ කරන වැඩේට අමතරව අපි මානසික වෙනම ලෝකයකට ගිහිල්ලා ඒ වෙහෙසයි අපට තියෙන්නේ. අපට ධර්මයක් එක්කම ඉඳගෙන අපි මේ වැඩ ටික කරනවා නම් පින්නතුනි අපට හැම දෙයක්ම සහනය පිණිස හේතු වෙනවා. අසුබතු ගානක කරනවා, ගෙදර වැඩපල ටික කරනවා, බඩු ටික ගේන කඩේට යනවා, ඒ අතර බණ ටිකක් අහනවා, භාවනා කරනවා, ගෙදර මහත්තයගේ දරුවන්ගේ රෙදි ටික හොදනවා, ඒවා අයන් කරනවා, උපාධියක් කරනවා නම් ඒ වැඩ ටික කරනවා. මේ හැම දෙයක්ම ඉතාම සතුටෙන්, ඉතාම සතිමත්ව නුවණින් අපි කරන්න හුරු වෙනවා. ඒ වගේමයි පේනතුනි අපිට ධර්මයේ වඩන්න කියලා වෙනම කාලයක් අපි වෙන් කළ නැහැ. අපි ජීවත් වීමමයි අපේ ධර්මයේ වැඩීමක් කියලා කියන්නේ. ඒ වගේම ජීවිතයේ එදිනෙදා සමාජ වෙන ප්‍රශ්න තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ඇසුරු කරන අයගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, රැකී රක්ෂා කරන තැන වෙන්න පුළුවන්, එකට ඉන්න යාළුවන්ගේ වෙන්න පුළුවන්, ඒ අයගේ විෂමචර්යා තියෙන පුළුවන්, අකීකරුකම් තියෙන පුළුවන්, අපිත් එකට එක කරන ගැටි තියෙන පුළුවන්. ඒ හැම තැනදීම පින්නතුනි තමන්ට ධර්මයේ වඩන්න අවස්ථාවක් කරගන්න. ඒ හැම තැනදීම තමන් මානසිකව පීඩනයටපත් වෙනවා නම් තමන් මහැඟීමක් ඇති කරන අනේ මං තාම දුර්වලයි කියලා බුදුරජාණන් වහන්සේට ආයෙ ඇඬලා බුදුහාමර මට සමාවෙන්න, මං ඊළඟ පියවරේදී මං මෙතන මානසික වැටෙන්නේ නැහැ, මං කොහොම හරි මනස හදාගන්නවා කියලා ඊළඟ මොහොත තමන් සාර්ථක කරගන්නවා. පින්නතුනි අපට මානසික පීඩාවක් එනවා නම් බාහිර කිසිම කෙනෙකුට පීඩනයක් අපට දෙන්න බෑ. ධර්මානුකූලව ගත්තොත් මුළු ලෝකයක් වෙනස් වෙලා ගියන්නේ. මුළු ලෝකෙම අපි සංතවදල එක මොහොතින් විනාශ වුණත් පින්නතුනේ බාහිරින් දුකක් එන්නේ නැහැ. දුක සම්පූර්ණයෙන්ම එන්නේ තමන් හිතන විදියනෝ. එනිසා මේ අභ්‍යන්තර පැත්ත තමන් වෙනස් කරගත්තොත් ඒ තුරින් පින්නතුනේ බාහිර කිසිම දෙයක් අභියස තමන් කම්පාවට නොවෙන අකම්පිත හිතක් ඇති කරගන්න තමන් පුරුවන්. ඉතින් මෙන්න මේ විදියට පින්නතුනේ අපි මේ සාකච්ඡා කළේ ආනාපාන සතිය ක්‍රම 16ක් ගැන පිනතුනි. මේව වඩ පිනතුන අහගෙන හිටියා වගේම ටිකෙන් ටික වඩන්න මහන්සි වෙන. අපට අමාරු නෑ මේව. අපට පුළුවන් දේවල්. අපිට මේ වගේ පහසුකම් ටිකක් ලැබිලා තියෙනවා. විවේකය, ධනය, ඔබේ නිරෝගීකම, වාහනය, මේ හැමදේම ඔබට ලැබිලා තියෙන නිකන් නෙවෙයි. මේ ධර්මයේ හැසිරෙන්න සමහර අය ඉන්නවා. සමහර පළාත්වල පිනතුනි ලංකාවේම වතුර ටිකක් ගේන හැටම්ම ගණන් බයිසිකලෙන් යන්න ඕන. බඩුවක් ගේන පාන්ගෙඩියක් ගේන්න හැටම්ම දෙක පයින් යන්න ඕන සමහර අයට. ඔබට කොහොමදනේ කරාමයක් කරිනකොට වතුර එනවා. පින්නතුනි නිකන් වතුරන්නේ උණු වතුර ඕන නම් උණු වතුර, සීතල වතුර ඕන නම් සීතල වතුර, එහෙමත් එනවා. පින්නතුනි මේව මහා පිනකින් ලැබිච්ච දේවල්. මේ හැම දෙයක්ම අපට ලැබුණේ නිකන් නෙවෙයි ධර්මයේ හැසිරෙන්න. ඒ නිසා මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න. ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලැබුණේ. මහා නිධානයක් ලැබුණේ. හැම තත්පරයක්ම හැම දවසක්ම අපට වාක් වටිනවා. අපේ හිත දිනු කරගන්න තියෙන උපරිම අවස්ථා. ඒ වගේම ගත වෙන හැම දිනයක්ම හිතන්න අද දවස තමයි මගේ ජීවිතේ ලස්සනම දවස කියලා. මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන දවස් වලින් හොඳම දවස අද දවස කියලා හිතන්න. අද ඉන්නකොට හොඳම දවස හෙට වෙන්නේ නැහැ පිනුතුනේ කවදාවත්. අද දවස තමයි තමන්ට මෙතෙක් ජීවත් වෙන තියෙන දවස් වලින් හොඳම දවස. හෙට දවසේ ඔබේ යාළුවන්ගේ ඥාතීන් කී දෙනෙක් නැති වෙද්දන්නේ. හෙට දවසේ ඔබ වයසට ගිහිල්ලා දරුවෝ ත්‍රියපත් වෙනවා. ඒ නිසා තමන්ට ඉතුරු වෙලා තියෙන දවස් වලින් හොඳම දවස තමයි අද ගත කරන්නේ. ඒ ගත කරන දවස හොඳම විදියට ගත කරන්න. හොඳම විදියට හිත තියාගන්න. හොඳම විදියට හිත ආරක්ෂා කරගන්න. තමන් වාහනේ යනවා නම් හොඳට සිහිය පිහිටුවාගෙන හොඳ සිතුවිල්ලකින් යන්න. තමන් ගෙදරට ඉන්නවා නම් ඒ ගමේ ඒ ගෙදර ඉන්න හොඳම කෙනා තමන් බවට පත් වෙන්න. තමන් වැඩක් කරනවා නම් හොඳට මේ වැඩේ කරන කෙනා තමන් බවට පත් වෙන්න. හැම තැනදීම පිනුතුනේ උප්පරිම දක්ෂතාවය තමන් පෙන්වන්න බාහිරට නෙවෙයි. තමන්ගේ හදවතට තමන්ගේ හිතටම තමන් පෙන්වන්න තමන්ගේ දක්ෂතාවය. බාහිර කිසිදු කෙනෙකුගේ සම්මාන ක්‍රෙඩිට් අපට අවශ්‍ය නැහැ. තමන්ගෙන් දෙන අවෝඩ් එක තමයි වටින්නේ. තමන්ගෙම කුසලානිය, තමන්ගෙම සම්මානය තමයි වටින්නේ. බාහිර දේවල් වලින් දෙන දේ වටින්නේ නැහැ ඉච්ච. ඒ නිසා තමන්ගේ සතුට, තමන්ගේ අභිමානය, තමන්ගේ සතිමත් බව, තමන්ගේ සමාධිමත් බව, තමන්ගේ ප්‍රඥාව වඩ වඩාත් වර්ධනය කරගන්න හැම මොහොතකම හටගන්නේ මේ ස්කන්ධ පංචකයයි. ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත් මේ හැම මොහොතකම ඇතිවන ස්කන්ධ පංචකයයි. ඒක පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න. බාහිර කෙනෙක් ඉඳගෙන දකිනව නෙවෙයි, මේ දකින දෙයම තමයි තමන්ගේ ජීවිතය කියලා දැනුමත් ඇති කරගන්න. එතකොට මෙන්න මේ පියවර 16 වැඩෙනකොට සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛහ කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම අපේ ජීවිතය තුළ වැඩෙනවා. කෙටියෙන් කියනවා නම් සතිය සහ ප්‍රඥාව දින වෙනවා. සමාධිය සහ ප්‍රඥාව, සිත එකඟ බව සහ අනිත්‍ය දකින වාරය එන්නම වැඩි වෙනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් පිනුතුනේ අපට විද්‍යා යුක්තිය සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ධර්ම අවබෝධය සහ ප්‍රත්‍යක්ෂ ඥානය සහ ඒ ඥානය තුළින් ඇතිවන කෙලෙසුන්ගේ නිරෝධය අපට ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ විසාකා විසින් හදපු පූර්වාරාමයේ කියන පන්සලේ අවස්ථාවේදී, නිගාර මාතු ප්‍රාසාදය කියලා අපි එකට කියනවා, ඒ විහාරස්ථානයේ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා රැස්සක්යේ කරාසිව හිටිය අවස්ථාවකදී සඳහන් කරපු සූත්‍රයක්. ඉතින් මේ විදිහට අපට ආනාපාන සතිය වඩන්න පුළුවන් නම් ආනාපාන සතිය වඩන තව ක්‍රම ලෝකේ තියෙන පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට මේ ක්‍රමය තමයි දේශනා කළේ. හිත සමාධියක් මත් කරගන්න විවිධ ක්‍රම ලෝකේ තියෙනවා. හැබැයි කුමන ක්‍රමෙන් ආවත් වෙනතුනි අවසානයේ තමයි බැස ගන්න ඕන ආයතන නිරෝධයට, ස්කන්ධ නිරෝධයට, නාම රූප නිරෝධයට හිත බැස ගන්න විදියට තමයි කොතනින් ආවත් වැටෙන්න ඕන. එහෙම වැටෙන්න පුළුවන් නම් තමන් කොතනින් සමාධිය දිනු කරගත්තත් කමන්නේ. තමන්ට මේ මලක් දැකලා මල තුලට හිත සමාධිමත් කරගෙන මේ අපි කියමු කසිනයක් විදිහට වඩලා හරි, කසින 10ක් තියෙනවනේ, කසිනයක් විදිහට වඩලා හරි හිත සමාධිමත් කරගන්න පුළුවන් අපට. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් මලක් දිහා බලලා යක් රක්කරන් වලින් හදපු මලක් දිහා බල හිත එකඟ කළා. චුල්ලපන්තක හාමුදුරුවෝ සුදු රෙද්ද දිහා බලලා හිත සමාධිමත් කරගත්තා. කුමනෙන් හෝ තොටුපළකින් අපට බැස ගන්න පුළුවන්. හැබැයි බැස ගන්න වතුර නිවන් මඟ කරා යන දිය දහරාව වන්නේ මේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙන හේතුඵල දහම පරිසම්පාදයේ අවබෝධය කරා යන දිය දහරට අපි බැස ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි වඩන මේ දහම් මඟ සාර්ථකුණ වෙන්නේ. ඉතින් මේ දහම් මඟ වඩන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තින තුන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තෙන්ම ඒක වැදගත් කාරණයක්. මේ බුදුරජාණන් වහන්සේ ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. මහණෙනි, පෘථග්ජන පුද්ගලයන්ට සේක වෙන්නත්, සේක කියන්නේ මාර්ගඵල ලබන්නත්, ඒ සේක කෙනාට අසේක වෙන්නත්, ඒ කියන රහත් භාවයට පත් වෙන්නත්, රහත් භාවයට පත් වෙච්ච කෙනාට පිරිනිවනතෙක්, පිරන් පානතෙක් සුවදායීව වාසය කරනත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. මොකද ඒකම ප්‍රතිපදාව මෙන්න මේ පංච උපාදානස්කන්ධය සමුදය අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ හැටියට බලන්න කියලා. සමුදය කියන්නේ ඇසක් දල්වනකොට ඒ මොහොතෙහි රූප වේදනා සංඥා සංඛාර හටගත්තා කියන ලක්ෂණය. සමුදය අත්ංගම කියන්නේ ඒක ඒ මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. ආස්වාද කියලා කියන්නේ ඒ රූපේ නිසා යම්කිසි ආස්වාදයක් තියෙනවා. බුදුහාමර ආස්වාදයක් නැහැ කියලා නැහැ. ආස්වාදයක් තියෙන රූපේ නිසා. රූපේ නිසා, ශබ්දේ නිසා, ඉන්ද්‍රිය හයම්ම ගන්න අරමුණෙන් ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදේ ලක්ෂණය තමයි අල්ප ආස්වාද බහු ආදීනව. ආස්වාදයේ අඩුයි ආදීනමේ වැඩි. හරියට කුස්තයක් අහනවා වගේ. ඒක ආස්වාදයක් තියෙන ආස්වාදේ ආස්වාදේ හැටියට බලන්න කමක් නැහැ. හැබැයි ආස්වාදේ වගේම ඒකේ ආදීනවකුත් තියෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක Taman කැමති විදිහට පවත්වා ගන්න බෑ. ඒක විකෘති වෙනවා. අන්න ඒක තමයි ආදීනවය කියලා කියන්නේ. නිස්සරණය කියන්නේ ඒකට නොවැළී සිටීම, ඒකෙන් නිදහස් වීම. මෙන්න මේ තුල නিত্য සැප ආත්ම වශයෙන් ගන්න ස්වභාවයෙන් නිදහස් වීමයි නිස්සරණය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධයේ තියෙනවා අන්න ඒ තුල Taman බැස නොගන්නා ගතිය. ඒක හටගත්තු දේ පංචස්කන්ධය හට ගන්නවා. ඒ හටගත්තු දේ තෘෂ්ණා දෘෂ්මාන වශයෙන් ගත්තොත් තමයි උපාදාන වශයෙන් බැසගන්නේ. එතකොට ස්කන්ධ පංචකයක් හට ගන්නවා සාමාන්‍ය ස්වභාවයකයි. නමුත් ඒ හටගන්න දේ එහෙම නිරුද්ධ වීම දැක්වත් ගැටලුවක් නැහැ. නමුත් ඒකේ තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් බැසගත්තොත් ඒක නිත්‍යයි, සැපයි, ආත්මයි කියලා ගත්තොතින් අන්න ඒ ගත්තු දේ තුල තමන්ට දුක හටගන්නවා. අන්නේ දුකහට නොගන්න විදියට නිස්සරණේ ලැබීමයි බුදුදහමෙන් කියන්නේ අපට. එතකොට බුදුහාර කිව්වා සමහර තැන්වල පස් ආකාරයකට තියෙනවා, සමහර තැන්වල ආකාර හතකට ඕක තියෙනවා. සමහර තැන්වල ආකාර දෙකකට තියෙනවා, සමුදය වැය වශයෙන් බලන්න කියලා තියෙනවා. සමහර තැන්වල ආකාර හතරකට තියෙනවා, පහකට තියෙනවා, හතකට තියෙනවා. එක එක ආකාරයෙන් තියෙනවා. දැන් සත්තට්ඨාන කියලා සූත්‍රයක් තියෙනවා. සංගුතනිකායේ ඛණ්ඩ සංගුත්තේ තියෙන සත්තට්ඨාන සූත්‍රයේ ආකාර හතකින් බලන්න කියලා තියෙනවා. රූපේ බලන්න, රූප සමුදය බලන්න, රූප නිරෝධය බලන්න, රූප නිරෝධ ගාමිනී මාර්ගය බලන්න, රූප අත්ංගමයේ බලන්න, ආස්වාදය බලන්න, නිස්සරණය බලන්න කියලා. හතකටත් තියෙන සමහර තැන්වල. කෙසේ වෙතත් වෙනත් අවස්ථානේ අපි දකින්නට ඕන මේ ස්කන්ධ පංචකය කියලා කියන අපි අත්දැකීමක් කියලා කියන්නේ ඒ මොහොතේම මේ පහ පෙර පසු නොවි එකටම මේ පහ හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන දේ නිත්‍ය සංඥාවෙන් බැස ගන්න ගතිය අඩු කළා. ප්‍රඥාව දිනු කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. අපට ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද ආදියට හිත බැස ගන්න ගතිය අඩු කරවතින්, අවසානයේ නිරුද්ධ කරවතින් එපමණට අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇත්තේ මේ හතර තමයි යන්නේ. දැන් කායනුපස්සනා වැඩීමේදී කබලින්කාර ආහාරය ප්‍රකට වෙනවා. මේ කැබලි වශයෙන් ගන්න ආහාර ප්‍රකට වෙනවා. දැන් අපේ ශරීරයේ තියෙන්නේ මේ ආහාරය මත නේද කියලා අපි ගත්තු බත්, කවුම්, කව්පි, පාන්, ඕව, කිරි, ඒ දේවල් වලින් තමයි මේ ශරීරය තියෙන්නේ. ඒතර කායනුපස්සන වැඩීමේ ප්‍රතිඵලය තමයි මේක ප්‍රකට වෙන කබලින්කාර ආහාරය. එතකොට වේදනුපස්සන වඩනකොට පස් ආහාරයයි. එතකොට ස්පර්ශය නිසා නේද මේ ආහාරය හටගන්නේ කියලා අවබෝධය ඇති වෙනවා. එතකොට වේදනාවක් හටගන්නවා නම් හටගන්නේ වේදනාව දිහා විතරක් නෙවෙයි අපි බලන්නේ. වේදනාවේ මුල බලනවා. වේදනාව ඇති වුණේ ස්පර්ශය නිසා. එතකොට බුදුදහමේ නිතරම කියන්නේ අදාළ දේ ඇති වෙනකොට ඒකේ මුලයි නිතර බලන්නේ. දැන් gedara ඉස්සරහා බෙල් එකක් නාද වෙනකොට බෙල් එක තියෙන ගේ ඇතුලේ අපි බෙල් එක ගන්නකොට බෙල් එක ළඟට දුවන්නේ නැහැ. යන්නේ කොහෙටද? දොර ළඟට යන්නේ. අන්න ඒ වගේ පොඩි කාලේ නම් බෙල් එක ළඟට තමයි දිව්වේ. නමුත් තේරුණාට පස්සේ අපි යන්නේ දොර ළඟට බලන්නේ. පින්නතුනි අන්න ඒ වගේ තමයි බුදුදහමේ නිතරම දේක මුලයි බලන්නේ. දුකක් ඇති වෙනවා නම් දුකේ මුලයි බලන්නේ. හේතුවයි බලන්නේ. එතකොට වේදනාව අපි බලන වේදනාව අනිත්‍ය විදිහට බලනකොට වේදනාව අනිත්‍ය ප්‍රකට වෙන්නේ ඒක ස්පර්ශය සමුදය අපි දැකගත්තොත්. එතකොට පස්සාහාරයේ ප්‍රකට වෙන වේදනා පස්සනාවත් එක්ක ඒ වාගේම චිත්තානුපස්සනාව වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් විඥානාහාරය. විඥානයත් ආහාරයක් විදිහට සැලකනවා. ධම්මානුපස්සනාව වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට මනෝ සංචේතන ආහාරය ප්‍රකට වෙනවා, නැත්නම් සංස්කාර ස්කන්ධය ප්‍රකට වෙනවා. පුළුවන් වඩන්න පුළුවන්. ඇත්තෙම ආනාපාන සතිය කලින් මෛත්‍රී භාවනා ටිකක් වැඩලෙන්න පුළුවන් නම් හොඳයි. ඇත්තෙම ටිකක් නෙවෙයි, මෛත්‍රී භාවනාවේ හතරම අවුරුදු ගණන් වඩන තරමට හොඳයි. බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය. බුද්ධානුස්සතියෙන් කරන්නේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. මෛත්‍රියෙන් කරන්නේ අමනාපය දුරු වෙනවා. හිතේ තියෙන ගැටෙන ස්වභාවය අඩු වෙනවා. ද්වේෂය අඩු වෙනවා. අසුභ භාවනාවෙන් කරන්නේ රාගය යටපත් වෙනවා. රාගයත් එක්ක හුඟා කමාර රාගයෙන් තමයි පීඩා දෙන්නේ ධර්මාර්ගයද්දී. මරණානුස්සතියෙන් කරන්නේ ප්‍රමාදය වළක්වනවා. ජීවිතයේ පිළිබඳ අවදිමත් බවක් ඇති වෙන මරණය සිහි කරන්නේ ඒක ඉක්මනට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න ඕන කියලා ලොකු උනන්දුවක් අප්‍රමාදී බවක් ඇති වෙනවා. ඔව්, චතුරාරක්ෂා භාවනා කියලා අපි කියන්නේ ආරක්ෂකයන් හතර දිනක් වගේ කියලා කියන්නේ. ඔව්, නිතරම හතර පැත්තෙන් මේ හතර දෙනා තියා ගන්න ඕන ගාඩ් එකක් වගේ. නිකයි. එහෙනම් හොඳයි පින්නුතුනි, අපි දැන් ටික වෙලාවක් ඉතින් ගත වුණානේ. 12:40 විතරනේ අපි පටන් ගත්තේ. පින්නුතුනි, මේ පින්නුතුන් බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡාට සහභාගී වුණා. ඉතින් අපි මේ කාරණා අහන වගේම දිනෙන් අපේ ජීවිතයේ ධර්මයෙන් අපි දිනු කර ගන්නට ඕන. ඉතින් අපේ රැකිරක්ෂා, ඥාතිති යුතුයකම් ආදී සියල්ලක්ම අපි කරන ගමන්, රැකිරක්ෂා ආදී සියල්ලක්ම කරන ගමන් ධර්මයේ හැසිරීම ප්‍රමුඛත්වය කර ගන්නට ඕන අපි. දිනුතුනි හැමුණොත් තමයි අපි ඇත්තටම අපට සැලකුවා වෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම අපට අවංකව සැලකනවා කියලා කියන්නේ අපේ හිතට සැලකනවා කියන එක. අපි හිතට හරියට සැලකුවොත් අපි අනිත්‍යයටත් හොඳට සැලකනවා. මොකද අනිත්‍යයටත් අපි ඒ උදව්ව කරනවා ඇත්තෙන්ම. ඒ නිසා අපේ දරුවන්ට අපි ආදරේ නම් ඒ දරුවන්ටත් මේ ධර්ම මාර්ගය කියලා ධර්මය දරුවනොත් කුසලිත යොමු කළා. එතකොට දරුවන්ගේ අවශ්‍ය වැඩි වෙනවා, දිගාසිරි ලැබෙනවා, නිරෝගී වෙනවා, අධ්‍යාපනය සාර්ථක වෙනවා, සතුට වැඩි වෙනවා, මෝඩ වැඩ කරන්නේ නැහැ. ඒ ඔක්කොම දරුවන්ගේ කටයුතු යහපත් වෙනවා. ඒ නිසා තමයි සමහර පින්වත් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට නිතරම ධර්මයේ දෙන්න උනන්දු වෙනවා. අඩු ගානේ කීයක් හරි දීලා හරි කමන්නේ, පොතක් පතක් කියවන්න, බණක් අහන්න සලස්සන්නට ඕන. හොඳ පොතක් පතක් ලැබුණොත් ඒ දරුවන්ට තේරෙන මාධ්‍යකින් දරුවන්ටත් මේ දහම කියලා දෙන්න. ඉතින් ඒක තමයි අපි ඇත්තටම දරුවන්ට ආදරේ නම් කරන්න ඕන. ඒ දරුවන්ට අපි කැම බීමෙන් අධ්‍යාපනයෙන් සැලකුවොත් මේ අවුරුදු 50 60ක විතරයි නේද? නමුත් ඒ දරුවන් හිත දිනු කරවතින් දරුවන්ගේ ආත්ම භව 100 ගානකට ඒ දිනු කරපු හිත ඒ දරුවට යහපත පිණිස පවතිනවා. ඒ දරුවා අපට කොච්චර කෘතඥ වේද? සුගතිගාමී වෙලා මේ ආත්ම භාවයට වඩා ඉහළ තැනකට ගිහිල්ලා කොච්චරනම් අපට කෘතඥ වේද? අපි ලබලා දීපු අධ්‍යාපනයෙන් දරුවෝ වෛද්‍යවරයෙක් වෙලා අවුරුදු 40 50ක් වෛද්‍ය වෘත්තිය කරන්න පුළුවන්. නමුත් ඒකට වඩා ඒ දරුවා අපි ලබා දීපු ධර්මාඥානයෙන් සුගතිගාමී වුණොත් ඇතැම් විට අවුරුදු 100 ගණන් නෙවෙයි අවුරුදු ලක්ෂ ගණනින් ඒ සැපේ දරුවා විඳිනවා. එදාට ඒ දරුවා අපට හුඟා කෘතඥ වෙනවා අදට වඩා. ඒ වගේම අපේ ළඟම ඉන්න ඥාතින් ආදරෙම කරන ඥාතින් ඉන්නවා නම් අම්මා තාත්තා වෙන්න පුළුවන්, නැන්ද මාමා වෙන්න පුළුවන්, අයියා අක්කා වෙන්න පුළුවන්, හැම දෙනාටම පුළුවන් තරම් ධර්මයෙන් උදව් කරන්න. හැම මරුණට පස්සේ මහා ලෝකෙට පෙන්න ලෝකෙට නොකරට කරලා කමන්නේ. ඉන්න කාලේ පුළුවන් තරම් එයාගේ හිත දියුණු වෙන යාට උදව් කරන්න. ඒ අය මේ ඉන්න ආත්ම භාවයට වඩා පොඩ්ඩක් හරි ඉහළ තැනකට යන උදව් කරන්න එයාට. ඒක තමයි යාට කරන ලොකුම යහපත. එයයි අපට ඇත්තටම උදව් කළ තියෙනම් අපට කරන් තියෙන ලොකුම උදව් ඒකයි ඇයට. හොඳයි පිනුතුනි, හැටියට ධර්මයේ හැසිරෙන්නට පිනුතුන හැම දිනටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පින්කම යන සංසයෙන් අප නමින් මිය ගිය සියලු ඥාතියෝද මේ පින එයත්තන් සිදු කරන ලද පින්කමක් සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. මේ පිනින් සුවපත් විය හැකි පින් අපේක්ෂාවෙන් යම්තාක් සත්‍යයන් මේ විශ්වය තුල සිටිත්නම් ඒ සියලු සත්‍යයන්ද මේ පිණින් සුවපත්ව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. ඒ වගේම රැස් කරගත් උතුම් පින සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින තුන් සිදු කරන සියලු දැහැමි කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, මේ පිනතුන් බොහෝ වේලාවක් ඉමහත් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. රැස් කරගත් නියුතුම් පින ආනිසංසයෙන් පිනතුන් හැමදෙනාටම වඩ වඩා දහම් මඟ හැසිරෙන්නට, දාන ආදී පින් දහම් කරන්නට, සීල සමාධි ප්‍රඥා ආදී උතුම් ගුණධම් වඩන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නිද්දුක්ඛා, භයම් පන්තාච නිම්භයා, සෝකම් පන්තාච නිස්සෝකා, අන්තෝ සම්බේපිපා. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, දියෙන් පේලෙන සත් දිය නැති වෙත්වා, සොවින් දැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.